මගේතන මෙතරීම හැම කෙනෙක වගේ මේ සන්ධර්මය අහන අය ඉන්න ඒක බොහොම හොඳයි. අපි එතකොට කරුණෙන් කරුණ කතා කරගෙන යන ඔබට දෙන ප්‍රශ්න දැන් මම මුලින්ම කියන්න මෙන්න මේ බුදු දහම අතක්කාවචර. ඔය අතක්කාවචර කියන වචනේ සමහර දේශකයන් වහන්සේලා හෝ දේශකවරු තමන්ව බේර ගැනීම උදෙසා පාවිච්චි කරනවා. කියන්නේ මොකද්ද? අතක්කාවචරය කියන්නේ ධර්මයේ තර්ක කරන්න එපා කියලා උදාහරණ කියලා තියෙනවා. එහෙම එකක් නෑ. බුදුහාමුදුරුවෝ කියලා තියෙන්නේ ධර්මයේ තර්ක කරන්න. අතක්කාවචරය කියන එකේ තේරුම තමයි තර්ක කරලා වෙනස් කරනවා. මේ බුදු මේ සාතුන් වහන්සේ දීපු ධර්මයය කිසිම පුද්ගලයෙකුට තර්ක කරලා වෙනස් කරන්නේ නෑ. දෙවියන් බමුණු මාළුන් සමන බ්‍රාහ්මණයන් සහිත ලෝකේ කිසිම කෙනෙකුට වෙනස් කරන්න බෑ මේ ධර්මය. මේ ධර්ම න්‍යාය. මොකද මේක තමයි පරම සත්‍ය. එහෙනම් පරම සත්‍ය කියලා දෙයක් තියෙනවනම් ඒ පරම සත්‍ය කියන එක කාටවත් වෙනස් කරන්න බෑනේ. එහෙනම් බය නැතුව තර්ක කරන්න. තර්ක කරගෙන කරගෙන කරගෙන යනකොට එකට එකට ගැළපෙන්නේ නැති දෙකක් අහුනොත් ඒක මොකද වෙන්නේ? අන්න එතන අපි දන්නවා අපිට පොඩි තරම් වැරදිලා ඉන්නවා. මොකද පරම සත්‍යනේ. පරම සත්‍යේ කවදාකවත් එකට එක ගැළපෙන්නේ නැති දැන් තියෙන විදිහක් නේ. එහෙනම් එහෙම තමයි කහුණොත් එහෙම අපි මොකද කරන්නේ? අපි තවදුරටත් විශ්ලේෂණය කර බලමු අපිට වැරදුනේ කොහෙද? ඒකම මේක හදාගෙන යනවා ඊට පස්සේ. ඒකයි මම කියන්නේ මේ බුදුදහම තුළ එහෙයිය බිහිුණොත් ඉවරයි. එතකොට නේද මොකද්ද කන වැල අල්ලගෙන යන අන්ධ කිරිස වගේ. ඉස්සරහා යන අන්ධයගේ පිටිපස්සෙන් අල්ලගෙන යනකොට ඌ වලේ වැඩනකොට ඔක්කොම වලේ. ඉතින් මම ඔබට කියන්නේ කිසිම හාමුදුරුවෝ කෙනෙක් සරණ යන්න එපා. මගේ ධර්ම කියලා එකක් නැහැ නේද මෙතන. මන් නම දීලා නැහැ නේද කන්ට. කිසිම හාමුදුරුව කෙනෙක් සරණ යන්න එපා. සාතුරු නාමයෙන් සරණ යන්න. ධර්මයේ සරණ යන්න සංඝයා වහන්සේගේ සරණ. හාමුදුරුවගේ සරණ නෙමෙයි සංඝ සරණ කියලා කියන්නේ. මහරහත් උතුමන්ගේ සරණ යන්න. දැන් ඔබතුමාට අනාගාමී වෙන්න ඕන නම් කාගේ සරණද යන්නේ? අනාගාමී උතුමා. සෝවාන් උතුමා. සෝවාන් උතුමේ සරණ ගියාම ඇති. දැන් අපේ කියන පරමාර්ථය අනාගාමී නේද? අපි නේද මොකද මහරහත් වෙන්නේ නේද? අරහත්ත්වේ සාක්ෂාත් කරන්නේ. එහෙනම් අපි දැන් සරණ යන එක කාගෙනද? අරහත් උන්වහන්සේට. හාමුදුරුවන්ගේ සරණ කියොත් හරියන්නේ නැහැ. ගොඩාක් අය තද වෙලා තියෙනවා මොකද? හාමුදුරු කෙනෙක් අල්ල ගන්නවා, මානෙ නග ගන්නවා ඉහෙටත් උනේ. ඇයි? ආ මං තමයි මුලින් ওই හාමුදුරුව මෙහෙට ගෙනාවේ. මං තමයි ওই හාමුදුරුවන් ආශ්‍රය කරන්නේ. උඹලා තේරෙනවද මං අහන්නේ? මේ අපේ හාමුදුරුවෝ. ඒකලු නග ගන්නවා කරමු උදලට පොරියයි. එදෙනින් යාළු මොකද වෙන්නේ? ආයි කවුරු බඩ දුන්නා? ඔබේ යාළු නැතිනේ. ඔබ ධර්මය දෙන්නේ අපිට කියලා තියෙන වෙන කාගෙවත් ඒවා. ඒ කියන්නේ මහරහතන් වහන්සේ නමක් ලෝකේ මේ වෙලා ධර්මයේ කතා කරලා මොකද වෙන්නේ? ආ අපිට කියලා තියෙන බණ අහන්න කතා. ක්‍රිස්තියානි ආගමේම තෝ දෙහුන්නේ කලින්. පල්ලියෙන් තමයි ක්‍රිස්තියානි ආගමකට ඕක කියනවා. එහෙනම් දසපණක් කියලා හදලා මෙතනින් එහාට හිතන්නේ කියලා තුඹලගේ වෙලිකම. එහෙම යවුවනේ කාලය ඇති. පල්ලියේ හැමතෙන් හිතන්නේ හැම දාර්ශනිකයක් මරලා දැමන. දැන් බුදුහමරට ඕගාවත් හරියන්නේ. ඒ නිසා මම ඔබට කියන්නේ මේ තරුණ කිරිසි ධර්ම කරුක. කාත් එක්කවත් නෙමෙයි හැබැයි. එංගත හොඳම මතක තියා. ධර්මයේ තර්ක කරන්නේ කාත් එක්කවත් නෙමෙයි. තමන. තමන් තර්ක කර ප්‍රත්‍යක්ෂ කරගන්න. ප්‍රත්‍යක්ෂ කරනවා කියලා කියන්නේ ප්‍රත්‍යක්ෂය කරන. අවිද්‍යා ප්‍රත්‍යක් කියනවා. අවිද්‍යා ප්‍රත්‍ය නිසා අපිට මේක කරගන්න බැරි වෙලා තියෙනවා. ඔන්න ප්‍රත්‍යශේලයි. ඔකටම හොඳ උදාහරණයක් කියන්න. ඕනෙම දෙයකට තියෙන අවිද්‍යා ප්‍රත්‍යක් අපි හිතමු අල්ලපු ගෙදර කාන්තාවට හොර මිනිහෙක් ඉන්නවා කියලා ඔබගේ යාළුවෙක් කියනවා. යාළුවා ගැන හරි විශ්වාසයි ඔබට. යාළුවා බොරු කියන්නේ නැහැ. මෙච්චර කල් කියපුවා බොරු එකක් කියලා තිබුණේම නැහැ. යාළුවා ගැන ලොකු විශ්වාසයක්. ඔන්න ඔබ යාළුවා ගැන විශ්වාසය නිසා අරදී විශ්වාස කළා. ඒ කියන්නේ ඒ දේ පිළිබඳ ශ්‍රද්ධාවට ආවා. ශ්‍රද්ධාව කියලා කියන්නේ විශ්වාසයට. අතන විශ්වාසයට. ශ්‍රද්ධාව කියන්නේ භක්තියට නෙමෙයි. ඒ දේ පිළිබඳ ඔන්න ආව දැන් ශ්‍රද්ධාව. හැබැයි ශ්‍රද්ධාවට ආවට තව පොඩි හිතේ තියෙනවා කෑලි ටිකක්. ඕක ඇත්තම කියන්නේ කෙනා එහෙම නෑනේ. ඒ කියන්නේ දැන් අවිද්‍යාව තව ටිකක් තියෙනවා නේද ඔය කරුණ තමයි. ඔබගේ හිත තුළ. අවිද්‍යාව කියන්නේ නොදැනීමනේ. හරියාකාරව යථාර්ථයෙන් නොදැනීම. අවිද්‍යාව කියලා. ඔන්න දැන් ඔබ ওই පිළිබඳ හිතේ තියාගෙන කර්ම කරද්දී ඔබ දකින්නවා එහෙම දෙන්නේ එකට ඉන්නවා. දැන් තවදුරටත් ඔබ ඔක අදහන්නේ විශ්වාසයෙන්ද නැත්නම් ප්‍රත්‍යක්ෂයෙන්ද? දැන් ප්‍රත්‍යක්ෂයෙන්. දැන් ආ විශ්වාස කරලා නෙමෙයි අදහන්නේ. දැන් ඔබ ප්‍රත්‍යක්ෂ වශයෙන්ම දන්නවා. ඒකේ මොකද්ද? ප්‍රත්‍යක්ෂය කළා. ඇයි? පූර්ණ අවබෝධයෙන් ආ. ඇත්ත තමයි මේ කියන කතාව කියන්නේ. එහෙනම් ඔන්න ඔය දේ තමයි තියෙන්නේ මේ ධර්මය. ඕක වෙන්න නම් මේ අහන ධර්මය තමන්ගේ ජීවිතයට දාගන්න. තමන් තුළින් දකින නිසා සුවාත්කාට මේ සඳහම කියන වචන කියලා හරියන්නේ. තමන් තුළින් දකිනවා කියලා කියන්නේ තමන්ගේ ජීවිතයට මේ ධර්මය දාන්න. තමන්ගේ ජීවිතයට මේ ධර්මය දාන්න තමයි ප්‍රත්‍යක්ෂ වෙන්නේ. මට නිවන් දකින්න බෑ ඔබතුමාගේ ජීවිතයේ. හේතුව ඒ අත්දැකීම් එකක්වත් මට ලැබිලා නැහැ. ඔය අත්දැකීම් මගේ අත්දැකීමක්ව මට ලැබිලා තියෙන්නේ. එහෙනම් දැන් මම අහන ධර්මය මගේ ජීවිතේට දාගත්තොත් අන්න මට ප්‍රත්‍යක්ෂ වෙනවා. එදා මේක මෙහෙම වුණේ මෙන්න මේක නිසා. අන්න දහම් න්‍යාය දැම්ම ගමන් අත්දැකීමක් තියෙන නිසා සංකල්ප තේරිලා ගියා ඇත්ත නෙන්නම් මේක නෙහෙ. ඔන්න ඔය විදිහට තමයි දහම ප්‍රත්‍යක්ෂ වෙන්නේ. තමන්ගේ ජීවිතය තුළින් අත්දැකීම. භාවනාවට ඉඳගත් කෙනෙක් භාවනාවෙන් හිත පිරිසිදු කරලා නැවත භාවනාවෙන් අවදි වුණාම තමයි ඒ කෙනාට මේ දේවල් ප්‍රත්‍යක්ෂ වෙන්න පටන් ගන්න. දේවල් ප්‍රත්‍යක්ෂ වෙන්න පටන් ගන්නවා මොකද හේතුව අර භාවනාවෙන් කරපු දේ දැන් ජීවිතයට වැටෙනවා. ඒ ජීවිතයට වැටෙන්න අර දිවිච්ච අවිද්‍යාව කෑලි ඔක්කොම එහෙම මෙහෙම දිවිච්ච අවිද්‍යාව කෑලි ගැලවිලි ප්‍රත්‍යක්ෂ වෙනවා. ඒක නිසා මම ඔබට කියන්නේ පුළුවන් තරම් මේ සද්ධර්මයේ තර්ක කරන්න. තනි තනියෙන් මේ සද්ධර්මයේ තර්ක කරන්න. ඒ තර්ක කරගෙන යද්දි පිරෙන්න තැන් අහුනොත් ධර්මයේ අවබෝධ කරපු පිරිසක් එක කතා කරනවා. ධර්මයේ දන්න පිරිසක් නෙමෙයි. මේ න්‍යාය ධර්මයේ මනාකොට අවබෝධ වෙච්ච පිරිසක් ඉන්නවා නම් අන්නේ ආයත් එක කතා කරනවා. ධර්මයේ දන්න කොටසක් ඉන්නවා. පාලි ටිකක් කඩපාඩමින් කියයි. ඒවා සිංහල නියතන තීරණුත් කඩපාඩමින් කියයි. හැබැයි ඒක නෙමෙයි සම්ධර්මයෙන් කියන්නේ. අවබෝධය කියන්නේ ඊට වඩා වෙනස්. මේ න්‍යාය ධර්මයේ අවබෝධ වෙච්ච ඒ කියන්නේ සෝතාපන්න පුද්ගලයෙක්ට කතා කරන්න බලන්න ඔබට දෙන ප්‍රශ්න. ඔබ හිර වෙනද හැමතිස්සෙම වෙනමකුත් නැහැ. ඔබ යම් තැනක හිර වෙලා තියෙනවා නම් ආන්ගේ හිර වෙච්ච තැන කතා කරන්නේ එහෙම කෙනෙක්ට. එතකොට අන්නේ කෙනාට පුළුවන් ඔබ ඔය හිරෙන් නිදහස් කරන්න. ආයි තර්ක කර කර යනවා ධර්මය. තර්ක කර කර තමන්ගේ ජීවිතේට දාන. ඒක තමයි කරන්නේ. ධර්මයේ හැතිරෙනවා කියන්නේ ඔන්න ඕක. තර්ක කරනවා කියන්නේ භාවනා කරනවා. ඔව්. භාවනා කරනවා කියලා. දැන් භාවනා කරනවා කියපු ගමන් අපි ඔළුව ඇදින්නේ මොකක්ද? කකුලක් මෙතන, එක කකුලක් මෙතන, අත මෙහෙම තියාගෙන ඇත් දෙක තියාගත්තා කියන්නේ. එහෙමම අවශ්‍ය නැහැ. දැන් ඔබ ඔය කරන්නේ කොහොමද? බලනවා. මේ ධම්ම සමාධිය කරන සම්බන්ධනම පැය 3-4ක් ඉන්න පුළුවන්. මම මේ කරන්නේ බලනවා. හැබැයි මම කතා කරනවා ඔබ අහගෙන ඉන්න. එහෙමයි. හරියට හරි. බලනවා තමයි. තර්ක කරනවා කියන්නේ බලනවා. ධම්ම විචේ සම්බොජ්ජංගේ වැඩෙන්නේ එතකොට. ධර්මයේ තර්ක කරනවා. ධර්මයේ විමස බලන්නේ. ඒක නිසා කිසිම කෙනෙක් හිතන්නේ නැහැ මේ අතක්කා වචනයි කියලා කියන්නේ තර්ක වෙලා වැඩක් නැහැ කියන එක. තර්ක කළා වෙනස් කරන්න බෑ. එතකොට එහෙමනම් බුදුන්ගේ දහම. හැබැයි තර්ක කළා වෙනස් කරන්න පුළුවන් උනොත් ඒක බුදුහාමුදුරන්ගේ දහම නෙමෙයි. හරි ලේසියි අඳුරගන්න. දැන් ඔය අනිච්ච අනිත්‍ය කියන ඒවාම තර්ක කළා වෙනස් වෙනවා. එහෙනම් ඒක නිසා අපිට ගන්න බෑ ඕක තමයි බුදුන්ගේ දහම කියන්නේ. ඒක නිසානේ අපි මේ යථාර්ථවත් ප්‍රමේයෙදි ඉදිරිපත් කරන්නේ. පාලියේ ඉදිරිපත් කරන්නේ. අපි සිංහල කියවනවා. පාලියෙන් තියෙන එක සිංහලට වර්ණගපුවා කියවනවා. කියෙව්වට එහෙයි කියලා බාරගන්නේ නැහැ එකක්වත්. විමසලා බලනවා පාලි වචනේ. මේ පාලි වචනේට මේක එහෙම මෙහෙම අර්ථයක් එන්න පුළුවන්. දේශනාව වැටහෙනවා. න්‍යාය ධර්මයේ වැටහෙනවා. ඒ න්‍යාය ධර්මයට අනුව මේක වෙන්න පුළුවන්. යදෙන ඉච්ඡන් තන් දුක්ඛන් යන් දුක්ඛන් තදනත්ත. ඔය පාලි වචනේ. යමක් අනිච්චයි නම් ඒක දුකයි. යමක් දුකයි නම් ඒක අනත්තයි. දැන් අනිත්‍යයි දුකයි අනාත්මයි කියන තුන ගත්තොත් යමක් දුකයි නම් ඒක අනාත්මයි කියලා කියන්න පුළුවන්. කොහෙද ඒකෙන් ගැලපෙන්නේ? අනාත්මයි කියලා කියන්නේ මොකද්ද? ආත්මෙන් ආත්මෙට එනවා කියන එක. එතන යමක් දුක වුණාම ආත්මෙන් ආත්මෙට එන්නේ නැහැ කියලා එකක් තියෙනවා. මේ අනාත්මයි කියන්නේ ආත්මෙන් ආත්මෙට එන්නේ නැහැ කියන්නේ. යමක් දුකයි නම් ආත්මෙන් ආත්මෙට එන්නේ නැහැ. දැන් ඔකෙත් දැන් බලන්න තර්ක කරලා බලන්න. ওই දෙකෙන් ගැලවීමක් තියෙනවා. යන්නේ කොහෙද? මේ මල්ලේ පොල් තියෙනවා. අන්න ඒ වගේ දෙයක් එතන තියෙනවා. එහෙනම් ගැලපෙන්නේ. ගැලපෙන්නේ නැත්තම් පින්තුනේ සාත්‍රුන් වහන්සේගේ දහම නෙමෙයි ඒක සත්‍ය දේවේන්ද්‍ර වෙලා කිව්වා. ඒක නිසා ඔබ ගලපන්න හරියට. න්‍යාය ධර්මයේ දන්නවනේ. න්‍යාය ධර්මයේ අනුව ගලප ගලප බලන්න මේ දේ වෙන්න පුළුවන්. දැන් ඕකට දැන් මේ මෑත කාලේක තව පිරිසක් කියාගෙන එනවා ඔය අනත්තයි කියලා කියන්නේ තමන් කැමති විදිහට පවත්වන්න බෑ කියලා. දැන් අරක ගැලපෙන්නේ නැති බව දැනගෙන ඉවර වෙලා දැන් දෙනවා තව එක. ඕනේ මොකද්ද? ආ අපි තමයි මේක මුලින් ගෙනාවේ කියලා අත උස්සලා දෙන්නා. අපි තමයි මේ කියලා හරි. මේ අපේ කොටහ. ධර්මය. ඔන්න ධර්මයේ විකෘති කරනවා. ඔය අනත්ත කියන එකට අනාත්ම කියලා දැම්මේ ධර්මයේ විකෘති කරන්න නෙමෙයි. ඒක උන්වහන්සේට තේරිච්චදී. ආනන්ද මෛත්‍රී හාමුදුරුව ඇතුළු මේ උත්තම විරිස කවදාකවත් මේ ධර්මයේ විකෘති කරන්න ආව කිරිසක් නෙමෙයි. ධර්මයේ රකින්න ආව කිරිසක්. උන්වහන්සේලා මහදේවයන් වෙලේ අපිත් මේ ත්‍රිපිටක පොත් තමයි පරිශීලනය කරන්නේ. ඔය සරල සිංහලට පරිවර්තනය කරපු එක ත්‍රිපිටකයක්වත් බලන්න එපා. ඔබ අමාරු වෙනවා. මම ඒවට හේතු කියන්න. බුද්ධ ජයන්ති ත්‍රිපිටක ග්‍රන්ථ මාලාව පුළුවන් තරමක් බලන්න. බැලුවාම 120ක් විතර තේරෙයි. 180ක් තේරෙන එකක් නැහැ. හැබැයි ඒක තේරෙන්නේ නැහැ කියලා. අර මේ සරල සිංහලට කරලා තියෙනවනේ කොච්චර වදලා හරි වගේ එනම් මේක බැලුවාම හරිනේ කියලා හරියන්නේ නැහැ. එහෙම කළොත් එහෙම වෙන්නේ මොකද්ද? අර මහා පරම ගම්භීර අර්ථ ඔක්කොම මැහිලා ගිහිල්ලා මේ සරල සිංහල කියන පොන්චි කතන්දරයන් ඉගෙන ගන්න. ඊට පස්සේ ඔබ බයිබලේ වගේ වෙනවා නේද? නිකන් කතාවක් විතරයි. 550 ජාතික පොත වගේ වෙනවා. කතාවක් විතරයි. ඒකේ තියෙන ගැඹුරු දහම් අර්ථ එකක්වත් එන්නේ නැහැ ඊට පස්සේ. ඒ නිසා සරල සිංහල වෙනම බලන්න යන්න එපා එකක්වත්. ඔබ ඉගෙන ගන්න. හොඳ සිංහල ඉගෙන ගන්න. ඉගෙනගෙන ඉවරලා අර ගැඹුරු සිංහලෙන් තියෙන එක බලන්න. දැන් ඕ ලෙවල් අමාරු වෙන හිසත් එකන ළමයෙකුට අම්මා හිතනවා මගේ දරුවන්ට මම ඕ ලෙවල් කරවන්න ඕන. පහ වසරේ ඉන්න ළමයා. කරන්න විදි දෙකක් තියෙනවා. එක්ක ළමයාට ඕ ලෙවල් දක්වා හොඳට උගන්වන ඉවරලා ඕ ලෙවල් කරවන්න. එහෙම නැත්තම් ඕ ලෙවල් පේපර් එකෙන් එනෝනි 34 පේපර් එකේ මට්ටමට. ගණන කරාමද තේ? කරාගෙන මගේ පුතා අම්ම ඕ ලෙවල් පාස්. දැන් හරිද? ඒ ඕ ලෙවල් දෙ පාස් වෙනවා. ඔන්න ඕක තමයි අද වෙන්නේ කරන්නේ. අනේ මේ මිනිසුන්ට බෑනේ මේව හරියට ඉගෙන ගන්න. තේරෙන්නේ නැහැ. ඒක නිසා මම සරල සිංහලට නගන්න ඕනේ කියලා කවුරු කෙනෙක් පටන් ගන්නවා සරල සිංහලට නගන්න. ඒක නාගේ කනවැලල්ලෙක ඉන්නවා ලක්ෂ ගානක් වෙනකල්. ඊට පස්සේ මොකද වෙන්නේ? ඒ කනවැල ඔස්සේ ඔක්කොම ගිහිතර මහා ගාලේකට වැටෙනවා. තේරුණනේ? ත්‍රිවිධකයක් කියන එක පරිවර්තනයක් කරන්න හොඳ නැහැ ලේසි. මම ඉංග්‍රීසි වචනයක් දුන්නොත් මෙතන ඉන්න ඔකට මෙතන ඉන්න විවිධාකාරයේ අධ්‍යාපන මට්ටම් වල ඉන්නකෙ. දොස්තරලා ඉංජිනේරුව කවුන්ටර්ලා ආදි වල එක එක ಜಾති පරිගණක රෙන්ටි එක එක ಜಾතියෙ මෙතන මම ඉංග්‍රීසි එක වචනයක් දීලා දිවොත් එහෙම මේක දින්ගල්ල පරිවර්තනය කරන කියලා වෙන වෙන පැති වලට ගිහිල්ලා අඳුම තරමේ ඒ තේරුම් 10ක්වත් ගන්න බැරි ද ඉංග්‍රීසි වචන ඒ තමන්ගේ තියෙන ස්කිල්ස් අනුව තමයි ඒක ඉංජිනේරුව දෙන පදේ වෙනස් ડોක්ටර් දෙන එකට වඩා එහෙනම් දැන් ත්‍රිවිධකයක් පරිවර්තනය කරන්න ඕනේ ඉංජිනේරුව නොස්තර කියන්නේ ඒත් නෑ එකමතර කියන්නේ ඒත් නෑ එහෙනම් ඔය එක්කෙනෙක්වත් පරිවර්තනය කරලා හරියන්නේ නැහැ මේක පරිවර්තනය කරනවා කරන මහරහතන් වහන්සේ නම මොකද උන්වහන්සේට තමයි මේ අර්ථවල තියෙන ගැඹුර තේරෙන්නේ එහෙම වුණොත් තමයි මේකට හරිය අර්ථය නමුත් උන්වහන්සේලාගේ මේවට කිසි සම්බන්ධයක් නැති නිසා උන්වහන්සේලා කැලවලවල සිටින මල් වගේ කැලේටම විදිලා එහෙමම ගිරිනම් පාන වුණා නෑ කියලා මේ හිතන්නේපා. ලංකාදීපේ කැලයක් නෑ වෙන්න. පාතනවා. උන්වහන්සේ ලෝකෙට මුදුන් වෙන්න හදන්නේ. ඒක උන්වහන්සේලාගේ ස්වභාවය. උන්වහන්සේලා එහෙම කිව්වම්පා. ඒක උන්වහන්සේලාගේ පාරමිතා කොටසක් නෙමෙයි. ලෝකෙට ඇවිත් ඉඳලා ලෝකෙට සද්ධාර්ම දෙන්නේ. ඒකට තිරිසක් හැදීග එනවද. ඒරහතන් වහන්සේ ලෝක නිර්වාණය වහන්සේ ලෝකය නිසාරා මේ ධර්මය කතා කරා. ඔය අපි හදන ආරාමී ආරාමී දහ දහක් මහරහතන් වහන්සේලා දිවි වෙන බවට අපි සමාධිය නැගලා ඒ භූමිය තමයි අපිව තෝරගෙන තියෙන්නේ. එතකොට එහෙනම් දැන් ත්‍රිපිටකය සරල සිංහලෙ තියෙනක නම් බලන්න එපා. සිංහල සරල සිංහලෙ තියෙන ත්‍රිපිටක ගොඩක්. මගේ නේද? පොඩි ළමයින්ට වගේ කමක් නැහැ දෙන්න බලන්න. ධර්මයේ නිවන් දකින්න මේ ධර්මයේ හදාහට ඔබ කවදාකවත් ඒක බලන්න එපා. ඒක බලපු ගමන් ඔබ අරයි යන්නේ වෙන පාරකට. ඒක තනිකර කතාවක්. ඒකේ තියෙන ගැඹුරු සාරය ඔබට අවබෝධ වෙන්නේ නැහැ. ඉංග්‍රීසි මම තාම අනිත්‍ය විග්‍රහය කරලා ඉවර නැහැ. එහෙනම් දැන් අනිත්‍ය කියන වචනේදී කොහොමද තනි පදයකින් වචනය දෙන්නේ? මහරහත් පදවිය ලැබුණු දවසේ මම අනිත්‍ය විග්‍රහය කරලා ඉවර කරා. හැබැයි ඒ අනිත්‍ය විග්‍රහය තියෙන්නේ අරහත්ත්වයට පත් වෙන කොටස විතරයි. ඔය අනිත්‍ය විග්‍රහය තව එකක් තියෙනවා බුදු වෙන විදියට කොටස. ඒක දේශනා කරන්න බැහැ. එහෙනම් මේ එක පදයක එක වචනයකින් ඔයාලට දෙන්න බැහැ අරුත. මේ මහා ගැඹුරු හැම පදයක්ම මේ බුදුදහමේ තියෙන මුහුද වගේ. යන්න යන්න ගැඹුරු. යන්න යන්න ගැඹුරු. මිද බලාගෙන යනකොට යන්න යන්න ගැඹුරු. තව ගැඹුරට යන්න පුළුවන්. දීලා ඒකට උත්තරේ ගන්න. ඉතින් එහෙම ප්‍රමේයයක් තියෙනවා. ඉතින් ඔය පද වෙනස් වුණේ ඔන්න ඔහොම. හැබැයි මම කියන්නේ ඒ එකකටවත් ඒ උත්තරේ වල කියන්න ඕනේ නැහැ. ත්‍රිපිටකයේ පරිවර්තනය කරපු උත්තරේ වක් කියන්න ඕනේ නැහැ. උන්වහන්සේලා දන්න විදිහට උන්වහන්සේලා ඒක කළා. 180ක් හරි. එහෙනම් ඉතිව දෙයක් මේ මෙලසක් නෑ. 180ක් හරි. නමුත් 120ක තියෙනවා පොඩි දෝෂයක්. පෙළදහම නෙමෙයි පරිවර්තනය. පෙළදහම එහෙමම තියෙනවා. දැන් අපි විතර කතා කරන දෙයක් තමයි මේ සෝතාපන්නය. සෝතාපන්න පදවිය භාවනා කරලා ලබන්න බෑ. දැන් අපි මේක තියෙනවා. නමුත් කාලය තිස්සේ භාවනා කරපු කෙනෙක් මේක පිළිගන්න කැමති නෑ. මට හොඳට වදගයි මගේ ඥාතිවරු. දැන් කාලය තිස්සේ ගමේ පන්සලේ දීගන්නවා. එතකොට මේ පිළිගන්න අය අතර ඉතින් හොඳ මුදුනක්. ඉතින් මේ අහවල් උපාසක මහත්මයා කියාගෙන ඉතින් බොහොම ඇර. ඉතින් ඒ අය කතා වෙනවා මේ උපාසක මහත්මයා නම් භාවනා කරන්න යනවා හරියට. මේ උපාසක මහත්මයා නම් ගෝවාන් වෙලා තියෙනකොට දියදී. දැන් ඒ මුදුනේ ඉන්නවා. අපි කරපු එක දේශනාවකට ආවා. ඒ දේශනාවේදී ඔප්පු කළා පෙන්නුවා භාවනා කළා සෝතාපන්න වෙන්න බැරි බව. ඒක තමයි එතුමාගේ පළවෙනි සහ අවසාන දේශනාව ප්‍රවණ්‍ය කරන්න ආව. ආයේ එන්නේ නැහැ. ඇයි ඒ? ගහෙන් බහින්න කැමති. මම මෙච්චරකල් කරපු එක හරි කියලා හිතාගෙන ඉන්නේ. කියනද මට ඕනේ බල කියන්නේ නෙමෙයි මට ඕනේ නිවන් දකින්න. ඔබ කවුරු හරි කියනොත් ඔය කතා කරන එක වැරදි මේක තමයි හරි කියලා. ඔබ මම මේ ධර්මාදී ඉඳගෙන මම මෙතන මෙමේ ඉඳගෙන ධර්මය අහනවා. අහලා නිවන් දකින්න. මට දෙන්නේ කිරිස් හදන උණක් නෙමෙයි. මට දෙන්නේ නිවන් දකින්න උණක්. මට නිවන් දකින්නයි ඕනේ. කොහොමද? ඔන්න ඕක නැති වුණොත් එහෙම විනාශයක් තමයි එන්නේ. අද ගොඩක් මිනිසුන් වෙලා තියෙන ඔය විනාශ මම යාර එගෙන යන මහතුරුතේ කීකීදී තුල්ලහත්ති පදවකම උත්තරය හරි ඉහලින් හැමෝම කතා කරනවා මිහිඳු හාමුදුරු ලංකාවට ඇවිල්ලා කියපු පළවෙනි සූත්‍රය ආදිවාසී තුල්ලහත්ති පදවකම සූත්‍රයේ බුදුහාමුදුරුවෝ කියනවා ගහපතියෙක් හෝ ගහපති පුතේ තථාගතයන් වහන්සේගේ ධර්මයේ ශ්‍රවණය කර සද්ධාවට පැමිණ තථාගතයන් වහන්සේගේ සද්ධාවට පැමිණ එහෙනම් දැන් සද්ධාවට පැමිණෙනවා කියන්නේ සෝතාපන්නයි. එහෙනම් ධර්මයේ ශ්‍රවණය කළා සද්ධාවට පැමිණෙනවා ඒක සෝතාපන්නයි. ඊට පස්සේ මොකද කරන්නේ? මේ ගිහිගේ සම්බාධ සහිතයි, කරදර සහිතයි මම මෙන්නේ නික්මිලා නිදහස් අහසක් වන් තැවිද්දට යන්න ඕනේ කියලා තැවිද්දට එනවා කියන්නේ. ඒ වගේ ත්‍රිපිටකයේ හැම තැනම තියෙනවා මේ ධර්මයේ ශ්‍රවණය කළා සද්ධාවට පැමිණෙනවා. හැබැයි මිනිස්සු හිතාගෙන ඉන්නවා සද්ධාව කියලා කියන්නේ අර භක්තිය කියලා. අර කුණු භක්තියක් තියෙනවා කියන ඔක්කොටම සාදු සාදු සාදු එක එක ආකාරයෙන් ලයාලිතව සාදු සාදු කියන අය ගම්මේ ගොඩ උපාසක අමුද සාදු සාදු සාදු ඔය ඔය ඔන්නෝකට කියනවා හර්ධාව කියලා මේ මිනිස්සු. උතන හර්ධාව කියලා එකක් නැහැ. ඔය තියෙන්නේ භක්තිය. ඔයිට වඩා භක්තිවන්තයෝ දැකලා ඉන්න කතරගම දේවාලයක මහදී ඉනිමෙලයක් ගහලා කතරගම යන භක්තිවන්තයෝ ගිනිපාදයක් අර යාපනයේ ඉඳලා අර කැලේ පාරද්දිගේ ඉන්නේ මේ කතරගමට පයින් ඒවනේ භක්ති එයා පන්සල් දෙක තාන්තාංග ගණ්ඩාර ගහන එක භක්තිය අදිරු හරි අඩු මේ මිනිස්සු තව ශ්‍රද්ධාව කියලා කියන්නේ තේරෙන්නේ අචල විශ්වාසය මේ දහම් සාකච්ඡාව තුළ අපි උපරිම උත්සාහ කරමු ඔන්න කවුරු හරි කෙනෙකුට මේ වෙනකොට අචල විශ්වාසයට එන්න බැරි කමක් වෙලා තියෙනවා අන්න එතනට මේක කියන්නේ අචල විශ්වාසය ඒත් අචල විශ්වාසයකට ආවයි කියලා කියන්නේ ඔබ සෝතාපන්න ඔය සෝතාපන්න වීම කියලා කියන්නේ හින්දු රැස් විහිදීමක් නෙමෙයි මිනිස්සු අද මහරහත් පදවිය තමයි මේ සෝතාපන්න පදවිය වල හිතාගෙන එහෙම නෙමෙයි සෝතාපන්නයා කියන කෙනා ධර්ම අවබෝධයට පත් වෙච්ච කෙනා අවබෝධයට පත් වුණා විතරයි අවබෝධයේ පූර්ණයේ කලේ නෑ සාම ඇත්ත මොකද්ද කියලා දැනගන්න සෝතාපන්නයා කසාද බඳින්නේ නැද්ද එහෙම එකක් නෑ සෝතාපන්නෙකුට කසාද බඳින්න පුළුවන් කසාවට යන්න පුළුවන් කාලමීලෙ ඉන්න පුළුවන් සෝතාපන්නයට එහෙම ප්‍රශ්න නෑ බොහෝ සෝතාපන්නය කියලා කියන්නේ මේ දහම් න්‍යාය අවබෝධ වුණා එක. දැන් මම ඔබට ගානක් කියලා දෙනවා. මම ඔබට ගානක් කියලා දෙනවා. ඔය ගාන කියලා දුන්නාට පස්සේ ඔබට ඒ ගාන තේරුණාම නිය රැස්සි හිතනවා වගේ දැනෙනවා. එහෙම එකක් නැහැ. එහෙනම් සෝතාපන්න වුණාම කොහොමද රැස්සි හිතන්නේ? සෝතාපන්න වුණා කියලා කියන්නේ නේ තථාගතයන් වහන්සේගේ දහම් න්‍යාය ධර්මයේ අවබෝධ වුණා කියන්නේ. ඉතින් න්‍යාය ධර්මයේ අවබෝධ වෙන්නේ නැතුව ඔබට පුළුවන්ද එතනින් එහාට මේ මාර්ගය වදන්න භාවනාවක් කරන්න පුළුවන්ද අවබෝධ වෙන්නේ නැතුව සරලම උදාහරණයක් ගනිත්‍ය ඔබ ගණන් ඉගෙන ගන්න කියලා ගුරුවරයා හදනවා ගන්න ඕක තේරුනේ නැත්තම් ගුරුවරයා කියනවා අර යහවල් එක්සයිස් එක කරන්නේ නැහැ ළමයි දැන් පුළුවන්ද කරන්න කරනවා වගේ ඉන්න පුළුවන් හදනවා හදනවා හදනවා මොනවාරි උත්තර දෙනවා සමහර ගම ඉන්න ගානවා දන්නවා මරිදර මං වදන්න හදාගෙන හදාගෙන ඔක්කොම හැදී හැබැයි හැදුවා අනිත් ළමයි හිතනවා කොහොමද මගේ අම්මේ මූ හදනවා හදනවා හදනවා ඔය කොල්ලෝ කියන්නේ කතාවද කෙල්ලෝ විභාගෙට ගියාට පස්සේ උංගිලියා බලන්නවත් එපා කියලා ඇයි උංගිය වෙලේ ඉඳලා ලියනවා මොනවාරි ලියනවා විභාගෙ බලනවා මේල හැබැයි ලියනවා මොනවා හරි ලියනවා පොත් ඒක ඔලේ ලියනවා මොනවා හරි ලියනවා කොල්ල ලියන්නේ වචන 10 15 උන් පාස් අර ඒ වගේ අර බලන් ඉන්න කෙනා ත හිතනවා මගේ අම්මේ මූ මාන ගණන් හැදෙන්නේ මේ හදන්නේ බැලුම් නම් ගණන් හද බලනකොට විභාගෙට කියන්නේ එහෙම ඇයි න්‍යාය ධර්මයේ දන්නේ නැතුව ගණන් හදන්න බැහැ එහෙනම් සෝතාපන්න ඵලයේ කියලා කියන්නේ මේ න්‍යාය ධර්මයේ ඒ න්‍යාය ධර්මයේ තේරුම් ගන්න. න්‍යාය ධර්මයේ තේරුම් ගත්තට පස්සේ ඊට පස්සේ යන්න භාවනා කරන්න. නිකම් භාවනා කරන්න බෑ. භාවනා කරන්න ඕනේ සම්බෝධියෙන්. සම්බෝධියට අවශ්‍ය අංග හතක් තියෙනවා. ඒ අංග හත ලැබෙන්න තමයි භාවනා කරන්නේ. හැබැයි ඊට කලිනුත් තව කරගෙන යන ක්‍රමවේදයක් තියෙනවා. සම්මාසව දෝත්‍රේ බුදුහාමුදුරුව කිව්වේ ඒවත් ඒ ආසව නසාගෙන හිටියේ නැත්තම් මේක කරන්න හම්බෙන්නේ නැහැ. අද ඔක්කොම පටලගෙන. ඔය පටන් ගන්න කොහෙන්ද අගිස්සේ? මේක තියෙන දෙකින් අදින හරියටම අපි හදනවා පුඩිමක්. ඔය පුඩිම යටට දාන්නේ බර වැඩි වෙක නේද? මොනවද? ඊට පස්සේ ඒක උඩින් චීස් ලේ එකක් දා. ඊට පස්සේ ඒක උඩින් මොනවද තව තැනි එකක් දා. ඊට පස්සේ ඒකට උඩින් තව මොකක්ද එකක් දා. දැන් එතකොට යටව තියෙන බර වැඩි මේක. උඩට එන්න මේක සිවුම් වෙනවා. ඕක කවුරුහරි කෙනෙක් අනිත් පැත්තට හැරෙවොත් එනවා. කන්න වෙන්නේ නැහැ තප්ප තරස්තල තැරිලනවනේ. අද වෙලා තියෙන්නේ ඕක අනිත් පැත්තට එන්න හද. සෝතාප වෙන්න හදන්නේ මොකෙන්ද? අර අවසන්නේ භාවනා කරන්න බඳ. දැන් මාත් දැන් සෝතාපන්න වෙන්න අවශ්‍ය අනිත් දුකනත් දැනුම ලබාගත්ත පස්සේ ඒක දැන් භාවනාව හරි මොහරි විදර්ශනා ඥානයක් කරා ලබා ගන්න ඕනේ නැත්ද ජීවිතයට එකතු කර ගන්න ඕනේ නැද්ද මොකද සෝතාපන්න වීමයි උනා කියන එකේ ක්‍රිටිකල් අවස්ථාව මැරෙනකොට අපා සතර පාන වෙන්නනේ එතකොට සෝතාපන්නයාගේ එන ලක්ෂණය මොකද? මරණ මොහොතේ එයාට පාපී සිටවිල්ල එන්නේ නැtei කියන ගැරන්ටිය කොයි තැනින්ද එයාට ජීවිතයට සම්බන්ධ වෙන්නේ? අන්න ඒක තමයි ක්‍රිටිකල් මෙහෙම එක. හරි. ඔව්. දැන් මෙහෙමයි. ඒකම මම මෙහෙම කියන්නේ. අර හાર્ට් බීට් එක දන්නවද? ඔය හાર્ට් බීට් එක දෙන්නන්නේ මේක. ඕක හිතන්නකො මේක නැද කියලා. හරි? ඕක මෙහෙම මෙහෙම පල්ලෙහා උඩ පල්ලෙහා යනවා. එහෙම ගම වේදන්නේ නේද? සෝතාපන්න වුණාම අර රේන්ජ් එක අඩු වෙනවා. අර පල්ලෙහාට යන්නේ සතර පාවර්තන කියන්නේ නැහැ. මේ මට්ටමේ නතර වෙනවා. සෝතාපන්න චිත්ත නීතියටපත් වෙනකොට. ඒ කියන්නේ සෝතාපන්න මාර්ගස්ත්‍යාගේ අවසාන චිත්ත නීතිය. ඒක සෝතාපන්න ඵලයට ආසගමන. මොකද වෙන්නේ? අර මෙහෙම යට ගියේක එච්චර යට යන්නේ නැතුව මඟ හරින් නතර වෙනවා. දැන් යන්නේ මෙහෙම එක. මේක උඩට යන්න පුළුවන්. නමුත් යටින් යන්නේ මෙච්චර. එහෙනම් ඒ හිත අර සතර අපා මට්ටමෙන් එතනින් එහාට යන්නේ නැහැ. ඒකට හේතු සැකසෙන්නේ නැහැ. කොහොමද? ඔබ සෝතාපන්න වෙලා අම්මව කෝච්චියට තියලා මේ ඉන කෝච්චියට ඔබ තියාගෙන ඉන්නවා. මෙල්ල. කෝච්චිය පෙරලෙනවා. අම්මා මැරෙන්නේ හේතුව. ඔබ අතින් අම්මා මැරෙන්නේ හේතුව. ඔබ සෝතාපන්න. හැබැයි අනෙක් ඕනම කෙනෙක් අතින් ඕනම වෙලාවක අම්මා මැරෙන්න පුළුවන්. හේතු හැදෙන්නේ විතරයි ඕනේ. සමනන්තරයේ හැදුනන ඊට පස්සේ අනන්තරයේ විසින් ඉතුරු ටික පාලනය කරනවා සම්පූර්ණ. මේ ළඟදී ඔබට මට අහන්නම්නේ. කර්ම ශක්තිය කියන එක බලපාන්නේ අන්න ඒ විදිහට. අපි එතනට යන්නේ නැතුව ඔබට මේ ගැනීම. එතකොට සෝතාපන්න ඵලයක් ලබපු කෙනාගේ අර හේතු සැකසෙන්නේ නැහැ. එයා මෙතනින් එහාට යන්නේ. ඒක නිසා එයා ඕනේ වෙලාවක මැරෙන ඕනේ වෙලාව මේ බෝම්බෙකට අහු නැත්තම් ගන්න. මේ තප්පරයෙන් කුඩු වෙලා ගියා. ඒත් චිත්ත නීතිය යන්නේ නැහැ පල්ලෙහාට. තරහ කියපු ඒ මට්ටමට යන්නේ නැහැ. මෙතනින් නතර වෙන නිසා ඒ කෙනා ඕනේ වෙලාවක රෙදි සුගති ලෝකයට යනවා. කියන්නේ ඒක ඒ දහම් න්‍යාය අවබෝධ වුණාට පස්සේ එයාට අවශ්‍ය ඒ කියන්නේ එයාට යම් දෙයක් අපි හිතමු සාමාන්‍ය පුතගේ ජීවිතේ ඒ කරපු දේවල් මේවා කරලා වැඩක් නැහැ කියන හැඟීම තුලින් එයා නතර වෙලා ඉන්නවා. ඉතින් එහාට යන්න අවශ්‍ය නැහැ කියන දේ එයාට අවබෝධ වෙලා තියෙනවා. ඒක තමයි ධර්ම නියම. මම ඒක දැන් මේ ප්‍රශ්නෙත් එක්ක මම ඉස්සරහට කියන්න මේකේ නියම සිද්ධාන්ත මොකක්ද? ඒක මම කියන්නේ හේතු දෙකක් වෙයි. එකක් තමයි ඔබට ඒක තේරුම් ගන්න. අනිත් එක තමයි කවුරු හරි කෙනෙක් ඔබගෙන් දහමට කැමැත්තක් පෙන්නුවොත් ඔබත් එක්ක මෙන්න මේක විතරක් කියන්න. මම මේ තව දෙයකින් කියන්න හදන්නේ මම විනාඩි දෙකේ විනාඩි තුනකට ඔබට කැටි කරගන්න පුළුවන් එකක් කියන්න. සේල්ස්මන් කෙනෙක් දක්ෂ වෙන්න නම් හතරවෙනි තත්ත්වයෙන් ලිස්ට් එකට ගොනු වුණාම ග්‍රවුන්ඩ් ෆ්ලෝ එකකින් ලිස්ට් එකකින් එදිනෙකට තමන්ගේ බඩුව සෙල් කරගන්න පුළුවන් වෙනවා. එහෙනම් ඔබට මේ ධර්මයේ අවබෝධ වුණා නම් හතරවෙනි තත්ත්වයෙන් ලිස්ට් එකට ගොනු වුණාම ග්‍රවුන්ඩ් ෆ්ලෝ එක යනකොට අරක සෝදාගන්න මාර්ගයට එන්න. ඒ තරම් කෙටියෙන් කිව්වහම එතනින් එහාට කියන්නේ යාට හිතන. එයා හිතාගෙන හිතාගෙන යනකොට එයා ඵලයට එන්නේ. ඔබට පුළුවන් අල්ල සෝතාපන්න මාර්ගයට ගන්න. ඔන්න ඒක විග්‍රහ කරද්දී තේරෙයි සෝතාපන්නයා කොහොමද සතර අපායට යන්නේ නැත්තේ. ඒ වගේම සත්කාය දිට්ඨිය විචිකිච්ඡාව සීලබ්බත පරාමාසය කියන ඔය තුන කොහොමද නැති වෙලා යන්නේ. ඔය මේ ලින්ගලන්තේ හිපිටි හයිගමෂන් මයින් අහම ප්‍රශ්නෙකට මම දුන්න උත්තරයක්. ඒක තුල මම එයාට කිව්වා මම මේ කියන එක විනාඩි 3කින් කියනවා. මෙන්න මේක හොඳට විද්‍යා කරලා ඉතින් කියන්නේ. දැන් මම ඒක ඔබට කියන්න ඕන මේ ඔන්නමාරේ තෝර සරකාණුතුලෝ තේ මේක මේ විතරේ මොකද්ද කියලා. මෙහෙම හිතන්න. දැන් මේ ලෝකේ හරි සාරයි. මේ ලෝකේ හරි සාරයි කියන සංකල්පය අපි ඉන්නවා. දැන් සාර නම් දැන් මේ දේවල් ගන්න එපා කොහොමද? එහෙමද සාරයි නම් මේ දේවල් කොහොමද කඩාවැඩ ගන්න ඕනේ? සාරයි වෙන්න හේතු උනේ අපි හිතන් ඉන්නවා මේ දේවල් අපිට ඕන විදිහට පවත්වන්න පුළුවන් කියලා. දැන් කාර් එකක් ගන්න ඕන නම් අපි හිතන් ඉන්නවා අපිට ඕන විදිහට කාර් එකක් ගන්න පුළුවන්. අපි යනවා කාර් එකක් ගන්න. කියලා කියනවා මට අර කාර් එකක් ගන්න. මාත් ඒක ඒවා කොහොම කරා? නැත්තම් මේ කතා ගියල් 5000ක් වෙනවා. ඒක සල්ලි නෑ මට මේ මම ලෝන් එකකට පුළුවන් ද ගන්න. ෆිනෑන්ස් කරලා ගන්න පුළුවන්. අපි බලමු. ෆිනෑන්ස් එක ෆේල් වෙනවා. ඔබට කේන් කියන්න. ඇයිද කේන්ති? දැන් මේ මට ඕනේ නම් දැන් මේක ඈ මට ඕනේ නම් දැන් මොකක් වෙන්න ඕනේ? ඒ කාර්යය මට ගන්න පුළුවන් කම තියෙනවා. එහෙම තමයි හිතාගෙන ගියේ. ඔන්න ඔය දෘෂ්ටියේ තමයි ඉන්නේ අපි. ඕක දෘෂ්ටිය. ඕක දෘෂ්ටිය. අපේ වාදනේ මේක තියන්නේ මට ඕන වෙලාවට මේක තියෙනවා. ඔබ ටීවී එක දාන්න ගිහිල්ලා ටීවී එක රිමෝට් එක ඔබනකොට ඊළඟ මොහොතේ ඔබ බලාපොරොත්තුෙන් ඉන්නේ මොකක්ද? ටීවී එක නැද ගන්න. ඒ කියන්නේ මොකක්ද? මට දැන් ටීවී බලන්න ඕනේ. එහෙනම් මම මේක එවුවාම දැන් මට ටීවී එක දෙන්න ඕනේ. එහෙම නෙමෙයි දෙන්නේ. ඒක නේද සමහරවිට. අපි හැම මොහොතකම මේක නේද සමහරවිට. වතුර ටිකක් දිව්වල දැන් මගේ තිබහ නිවෙන්න ඕනේ. මේ දිව්වල මගේ ළේදී හොඳ වෙන්න ඕනේ. එහෙනම් දැන් මට දෙයක් ඕනි වුණාම ඒක වෙන්න ඕනේ. ඔන්න ඔය දෘෂ්ටියේ තමයි ඉන්නේ අපි. ඔය දෘෂ්ටියේ ඉන්නකොට දෙයක් බලාපොරොත්තු වෙනවා. බලාපොරොත්තු වුණාට ඒක එහෙම වෙන්නේ නැහැ. එතකොට මොකද කරන්නේ? ඒක කරන්න උත්සාහ කරනවා. ඒක වෙන විදිහට මොනවා හරි දෙයක් කරනවා. එතකොට මෙයාගේ තියෙන ප්‍රධානම දේ තමයි මේ ලෝකේ සාරය කියන දෘෂ්ටිය. මේ ලෝකේ හරි සාරයි. හරි නියමයි. ෂෝක් ලෝකයක් නේ. ඒක නිසා මොකද කරන්නේ? මට මේක ඕනේ නම් මම කොහොම හරි මේක ගන්නවා. ඔතන නෙමෙයි දසාකුසලිය උපදින්නේ. මේක සාරයි. මම මේක ගන්න යනකොට මෙතුම ගන්න යනවා. දැනට බදලා දෙන්නේ. ඇයි? මේක සාරයි. උඹට අරන් හරියන්නේ නැහැ මේක. මමයි ගන්නවා. අන්න දසාකුසලිය කරන්නේ. මේක සාරයි. කාගෙන්ද දන්නේ? හිමි ගන්න ගන්න දා. සාර දෘෂ්ටි. හැබැයි අසෝචිය සාර නැන්නේ. උදේට දාන කක්ක ටික සාරයිද? නැහැ. කක්ක පාර්සලයක් මෙතන දීලා තිබ්බොත් එන්නේ. ඔබ කියන හිමිට කවුරුත් නැතිවම සාර්ථක වෙනවද නේද? නැහැ. දැක්කදර සාර අසාර වස්තුන්ගේ තියෙන වෙනස. එතකොට ඔතන දෘෂ්ටියක් නේද තියෙන්නේ? සාරය කියලා ගත්ත දෘෂ්ටිය. අසෝචියත් එකයි මේකත් එකයි. ලෝක සත්‍යය මේකට වටලකම දීලා තියෙන හිඳ තමයි අද වටින්නේ. හැබැයි කවුරු හරි කිව්වොත් එහෙම අසුචි කියන්නේ කිලිකාවට හොඳ වේතක්. මිනිස්සු ගහයි බඩ යන්නේ මිනිස්සුන්ට නේද? ඇයි? අර සාරය එන්නේ. ඒක තමයි සබහාය. එහෙනම් සාරය කියන දෘෂ්ටියටපත් වුණොත් හැමතිස්සෙම ඒ දේ ලබා ගැනීම උදෙසා අරගල කරනවා. ඒ අරගලය තුළ වෙන්නේ දසාකුසලද? ඔය දසාකුසලේ මුලින්ම පටන් ගන්න මුල ඉඳලා නෙමෙයි. දසාකුසලේ පටන් ගන්න අපි ඉඳලා. පානාතිපාතා අදින්නාදානා ඉන්න කලින් ඒවා වෙනවා. මිත්‍යා දෘෂ්ටියට වැටිලා ඉන්නේ. මොකද්ද මිත්‍යා දෘෂ්ටිය? මේ ලෝකේ හරි සාරය කියන්නේ. එතනින් තමයි පටන් ගන්න. ඊළඟට දැඩි ආසාව. අවිද්‍යාව. දැඩි ආසාවයි ලෝකේ සාරය කියලා දෘෂ්ටියට ගත වුණාට පස්සේ මොකද වෙන්නේ? දැන් මේ මගේ කරගන්න දැඩි ආසාවක් එක. අනේ ඕකට නොවි මට උනා නම් ඔබ කොච්චර දෙයක් අන්න හිතන්නේ පටන් ගන්න. මුන්නකනේ අපෝ ඇදෙන්නේ ටිකට්. අපි ගන්න අපිට ටිකට් එකක් ඇදෙන්නේ. ඕකට ඇදෙන්නේ නැතුව අත ඇදෙනවා නම් මම කොච්චර හොඳ දෙන්නද? ඕකගේ ළමයා පාස් නැතුව මගේ ළමයා පාස් වුණාද? ඔන්න දැන් දෙවෙනි එක දැක්කේ. එතනින් එහාට ගියා මොකද්ද? වේශය. ව්‍යාපාදේ. මිනිස්සු ඉතින් දසාකුසලේ පටන් ගන්න මුලින් ඉඳලා දැක්කේ. නෑ. ඒක පටන් ගන්න අගින් ඉඳලා මුලට. වේශය. ඊට පස්සේ හිස් වචන. හිස් වචන කියලා කිව්වෙ නිවනට අදාළ නැති දේවල්. ඊට පස්සේ පරුස වචන. තද ගතියෙන් කියලා කියලා කොහොමද මේක ගන්න හදන්නේ? සොඳුරු වචන කතා කරන්නේ නෑ මෙයා. ඊට පස්සේ තව ආදියක් එනවා පල්ලෙය. එහෙනම් මෙයා කේලම් කියලා. එකිනෙක බිඳවීම සඳහා කේලම් කියනවා. මොකටද? අර සාරම පොලිස නඩා ගන්න. මතකයිනේ ලෝකේ සාරය කියලා ගත්ත එක දෘෂ්තිය. ඔන්න මිත්‍යා දෘෂ්තිය. ඊළඟට මොකද උනේ? ඒ සාරම ලෝකේ මේ කෑලි ඔක්කොම මගේ කර ගන්නවල ලොකු කෑල්ල මං කඩා ගන්නවල කියන දන්ට අවිද්‍යාව. ඒකට ඉඩ දෙන්නේ නැති වෙනවම මොකද උනේ? දෝමනස්සේ නැත්තම් ද්වේෂය හටගත්තා. ව්‍යාපාද පොළස හටගත්තා. ඊළඟට මොකද උනේ? ඊළඟට දීප් වචන කී කී යනවා දැන්. ඊළඟට පරුස වචන කියනවා. දැන් කේලම් කියලා බිඳවනවා. ඊට පස්සේ බොරු කියෙහි යනවා. මොකදද? ඇයි බොරු කියන්නේ? මේ සාරුව කොටස කොහොමද කඩාගන්නේ? අවුරුදු 40 ක විතර ගෑණියෙක් ගාවට ඉඳලා අවුරුදු 20 කොල්ලෙක් කියනවා මං ඔයාලට ආදරෙයි. මොකටද? සාරු කොටස නඩා කරා. ඒ ගෑනිට දිනන ගෙවල් පහ. ගෑනිට කිනරි කරලා වල අවුද්දන් දෙයක් කරනකොට අර ගෙවල් තුනක් කඩා ගත්තා කියලා හිතාගෙන යනවා. දැන් බොරු කී කියනවා. ඊට පස්සේ කාමයේ වරද හැසිරියම. ඊට පස්සේ හොරකම් කරනවා බැරි වෙනතන. හොරකම් කළාත් කරගන්න බැරි නම් මොකද කරන්නේ? මම ඔන්නේ තම වේදේට යනවා. එහෙනම් මේ දස අකුසලයේ කරන්නේ මිත්‍යා දෘෂ්ටි කියන්නේ මිත්‍යා දෘෂ්ටි කියලා කිව්වේ මොකක්ද එහෙනම්? මේ ලෝකයේ සාරයි කියලා ගත්ත හැංගි. දැන් බලන්න. ඔන්න සද්ධර්මයේ ශ්‍රවණය කරා. මේ සද්ධර්මයේ ශ්‍රවණය කළාම යථාර්ථවත් සද්ධර්මයේ සාස්ෘණාන්දිගේ ශ්‍රවණය කළාම එක දෙයක් නැති වෙනවා. ඒ තමයි මේ ලෝකයේ සාරයි කියලා ගත්ත දෘෂ්ටි නැති වෙනවා. කාය සත් කියන දෘෂ්ටි නැති වෙනවා. කාය කියලා කියන්නේ මේ ලෝකෙට. කාය කියන්නේ සමූහයයි. එහෙනම් මේ ලෝකයේ පවතින සමූහයක් වශයෙන්. රූප සමූහය, වේදනා සමූහය, සංඥා සමූහය, සංකාර සමූහය, විඥාන සමූහය. ඔවට ස්කන්ධ කියලා කියනවා. එහෙනම් රූප, වේදනා, සංඥා, සංකාර, විඥාන ස්කන්ධ. එහෙනම් කාය සත් කියන දෘෂ්ටියෙන් ඉදිරියට යනවා. දැන් මෙතන වල දසකුලේ ගලේයි කාය සත්‍යන හිතන්නේ. දැන් ඒ දෘෂ්ටියෙන් විදිර කියලා. අනිච්ච දුක්ඛනස දේශනා වල. මම මේ කියන්නේ සෝතාපන්නය හැදෙන හැටි. ඒ තුලින් ඔබට බලාගත්තා කි ඔබ සෝතාපන්නද නැද්ද කියලා. කාය සත්‍යන දෘෂ්ටිය නැති වෙනවා. ඔය කාය සත් කියලා හිතාගෙන හිටපු කාලේ මෙයා කරුණ තව දෙයක් තිබුණා. දස අකුසල. හැබැයි ඔය දස අකුසලයේ කරනකොට බුදුහාමුදුරන්ට දීලා තිබිච්ච තැන මොකද්ද? කවුරු හරි මුත්තේ. ඔබ දස අකුසලයේ කරනවා නම් ඔබ බුදුහාමුදුරන්ට දෙන්නේ එකද අන්තිමද? අන්තිමයි. අන්න බුද්දේ කංකති විචිකිච්ඡති. බුද්දේ කංකති විචිකිච්ඡති. ඔය සක්කාය දිට්ඨි විචිකිච්ඡා කියලා හරියන්නේ නැහැ. ඕකේ තියෙන හරි කතාව කියන්නේ. බුද්දේ කංකති විචිකිච්ඡති කියලා කියන්නේ. ක අංක කංක ක කියලා කියන්නේ පහ. පහ අංකයක් දෙනවා බුදුහාමුදුරුවෝ. අපි කියන්නේ ගණන් ගන්න එන්නේ. ගණන කියන්නේ මොකක්ද? අංකෙට. ඕකව ගණන් ගන්න එපා. ඒ කියන්නේ මොකක්ද? අංක පල්ලේ අංකෙට දාන්න. පහලට දාන්න. අන්න බුද්දේ කංකති විචිකිච්ඡති කියලා කිව්වේ බුදුහාමුදුරන්ට පහල අංකයක් දීලා විචිකි ඉච්ඡති විකෘති වූ ක්‍රියාවන් කරන්න දැඩි කැමැත්තක ඉන්නවා. මේ පුද්ගලයා ඔය කැමැත්ත ඉන්නේ කොයි කාලයක වෙනකම් විතරද? සෝතාපන්න වෙනකම් විතරයි. ඇයි? අර ලෝකයේ සාරයි කියලා අල්ලගත්ත ගමන් දැන් මෙයාට ඕනේ මොකක්ද? මේ ලෝකේ කෑල්ල කඩන්න. මේ ලෝකේ කෑලි කඩන්න නම් බුදුහාමුදුරන්ට ඉහළඟ දීලා හරියන්නේ නැහැ. ඒක නිසා දෙනවා පල්ලෙහාම අංකයක්. පල්ලෙහාම අංකයක් දීලා ඉවර වෙලා මොකද කරන්නේ? දස අකුසලයේ යෙදී මේක ගන්න උත්සාහ කරනවා. එහෙනම් දස අකුසලයට දැඩි කැමැත්තක් ඇති වෙනවා. මේ මුත්කේ මේ ලෝකේ අදාගෙන ඉන්න දෙස. ඒක කියන්නේ විචිකිච්ඡති. විචිකි ඉච්ඡති. ඉච්ඡාව කියලා කියන්නේ කැමැත්ත. විකෘති වූ ක්‍රියාවන් කිරීමට කැමැත්තක් තියෙනවා කියන්නේ. දැන් සෝතාපන්නයාට මොකද වෙන්නේ? සෝතාපන්න වෙනකොට කාය සත් කියන දෘෂ්ටි අයින් වෙනවා. කාය සත් නැත්තම් විකෘති ක්‍රියා කර කර ඔය කාය ලබා ගැනීම අවශ්‍යතාවයක් තියෙනවා නෑ. එහෙනම් විචිකිච්ඡාව දුරු කරගන්න. අද විචිකිච්ඡාව කියලා කියනෝ සැකයට. සෝතාපන්නයාට සැක නැහැ කියලා කියනවා. එහෙම එකක් නෑ. සෝතාපන්නයාට සැක නැහැ මොකක් ගැනද? සෝතාපන්න ඵලයේ ගැන සැක නැහැ. එතනින් එහාට කියන්න පුළුවන් සැක නැහැ කියලා. සෝතාපන්නයාට සෝතාපන්න ඵලයේ පිළිබඳ සැකයක් නෑ. ප්‍රත්‍යක්ෂ කරලානේ තියෙන්නේ. ඉතින් යමක් ප්‍රත්‍යක්ෂ කරන ගමන් සැක නැද්ද? ඉතින් සැක තියෙන සැක ඇත්තෙම නැත්තම් දැන් මොකද වෙලා තියෙන්නේ? එහෙනම් මේ ඵලයේ තාක්ෂවත් වෙලාද? ඔබ අරහත්ත්වයේ දක්වා ඔබට සැක තියෙනවා. ඒක නිසා ඔබ තව තවත් බණ අහන්නේ සැක දුරු කරගන්න. එහෙනම් කියන්න බෑ සැකේ කියලා. මහානාම ශාක්‍ය බුදුහාමුදුරන්ගෙන් 3-4 වතාවක් ඇවිල්ලා අහනවා සෝතාපන්නේ. අනේ ස්වාමීනි ඔබ වහන්සේ කියනවා මම සෝතාපන්නයි කියලා. ඒ වුණාට මම කඩ වීදියේ ගියාම මගේ කඩවල වැඩ කරනියෝ ඉන්නවා. උන් වැඩ කරන්නේ නැහැ. උන්ට ඒක මට කේන් තිහිලා වුණා බයිනවා. ඒ වෙලාවේ මම හිතනවා ස්වාමීනි මම මේ බයින වෙලාවේ මම මැරුණොත් මේ මහා අපායයන් යන්නේ කියලා. මහානාම ඔබ සෝතාපන්න. ඔබව අපායන්නේ නැතුනේ. කීප විතක් උදාහරණ කියනවා. ඉතින් ආයි එන්නේ ඉතින් සැකයෙන් ඉන්නේ. එහෙනම් මෙතන මේ සැකයේ පිළිබඳ ප්‍රශ්නයක් නෙමෙයි තියෙන්නේ. මෙතන තියෙන ප්‍රශ්නේ තමයි ලෝකයේ සාරය කියලා අල්ලගත්ත කෙනා ලෝකේ කෑලි කඩන්න කොහොම හරි දේවත. එතකොට බුදුන්ට දෙන්නේ අන්තිම අංක. ක අංක තමයි දෙන්නේ. ධර්මයට දෙන්නේ ක අංක. සංඥා වහන්සේට දෙන්නේ ක අංක. ශික්ෂාපද වලට දෙන්නේ ක අංක. ආයි උපදිනවද කියන ඒවට දෙන්නේ ක අංක තමයි. පරිණව උපද නම් න්‍යායයට දෙන්නේ ක අංක. ඕ එකක්වත් මට වෙන්නේ නැහැ බල්ලට ඕකෝ. මරණයන අධිකාර බැංකුවලද? මරණයන අධිකාර අරගෙන දුසරේකෝ. ඇයි ලෝකේ සාරයි? දූෂණය කිරීම සාරයි කියලා හිතාගත්ත මිනිස්සේ නිංගික ආශ්‍රය සාරයි කියලා හිතාගත්ත මිනිස්සේ කිත්නින් එහාට මොකද කරන්නේ? ඒක ලබා ගන්න හදනවා. ඉතින් කාන්තාවක් ඉඩ දෙන්නේ නැහැ ඒකට. එහෙනම් දැන් මොකද කරන්නේ? බලෙන් ගන්නවා. බලෙන් ගන්නවා කියලා කියන්නේ දසකුදලේ නෑ මොකද? එහෙනම් එයා මේ දසකුදලේ කරන්න කැමැත්තෙන් ඉන්නේ. දැන් සෝතාපන්නයාටින් දසකුදලේ වෙන්නේ නෑ කියන්න පුළුවන්ද? එහෙම කියන්න බෑ. හැබැයි දහම්සලේ කරන්න කැමැත්තෙන් නම් කරන්න උනොත් කරනවා මිස. તો කියන්න දෙන්න පුළුවන් සාමාන්‍ය පුළුවන්. ඒ කියන්නේ කිව්වම දැන් හැව නැත්තා වගේ කියන්නේ කවන්ට කියන දෙයක් ගියත් නමුත් අපි හිතනවා පස්සේ මේක මම මොඩේද හරියට හරි. හරියට හරි. කේමි කියන්න පුළුවන්. ඒකයි කියන්නේ. සෝතාපන්නය දසකුසලේ අවසානයේ නිවිදයි. මිත්‍යා දෘෂ්ටියෙන් නිවිදයි. අනිත් සේවා අධිවිවාසයෙන් තියෙන්නේ ඒ නිසා තමයි සෝතාපන්නයේ මෙරිලා ඉපදිනකොට නියත නිත්‍යා දෘෂ්ටිකයක් වෙන්නේ නැත්තේ. මොකද ඒ සඳහා තියෙන ආශ්‍රව සියල්ල දුරු වෙලා තියෙන උදාහරණයක්. නියත නිත්‍යා දෘෂ්ටිකයක් අරින්නේ නැහැ කවදාකවත් සෝතාපන්නයේ මෙරිලා. බලන්න මේ තර්ක කරලා බලන්න මේ කිනකට ගැලපි ගැලපි එන හැටි. ඊළඟට තව එකක් තියෙනවා ඒ සිල්ෘත පරාවර්තන. සිල්ෘත පරාවර්තනයේදී වෙන්නේ ලෝකයේ සාරයි කියලා අල්ලගත්ත පුද්ගලයා කෙනෙක් දස කුසලයේ කරනවා වගේ තව කෙනෙක් මොකද කරන්නේ එක එක ෘත සමාදන් වෙලා මේ ෘතයේ රැක්කා වූ ආඥාවෙන් ආනුභාවයෙන් මට මේ කොටස දීපා. ඔන්න බලන්න. අද ලංකාවේ ඉන්න මිනිස්සුන්ගේ 99%ක් ඕක නෙවෙයි කරන්නේ. ළමයි සාරයි කියලා හිතාගන්න දෙමාපිය මොකද කරන්නේ? සීමා බෝධිය වටේ රවුම් පහ පහය කරකින් ගුවන්විදුලිය වටේ රවුම් පහය කැරකිලා ඉඳලා ඔක්කොම මේ කරගත්තා වූ පින්බලෙන් මට දරුවෙක් දෙන්න ඉන්නවා. එහෙනම් දැන් ඒක උදෙසා සිල්ෘත්‍යයක් පරාවර්තනය කර කර ඉතියි. ඔය ඔක්කොම කරන්නේ ඇයි? ලෝකේ සාරය. ලෝකේ සාරය කියලා ගත්ත දෘෂ්ටිය නිසා. ඒකෙක් තහවුරුදලෙන් හරි මේක ගන්න හදනවා. අනිත් එක සිල්ෘත්‍යයන් රැක නිගන්ධනාත බුද්ධගේ හිටුපයේ ලෝකයේ සාරය මේ සාරම ලෝකෙ දුකක් නැතුව ඉන්න ඕනේ. දුක තමයි කරදරේ. ඒ දුකක් නැතුව ඉන්න ඕනේ කියලා. බල්ලෙක් වගේ හිටියාම දුකක් නැතුව ඉන්න පුළුවන් කියලා අහලේ ඉඳලා මොකද කළේ? බලුෘතේ සමාදන් වුණා. බලුෘතේ සමාදන් වෙලා දැන් බල්ලා වගේ ඉන්නවා. ඉන්නේ මොකටද? මේ සාරම ලෝකෙ දුකක් නැතුව ඉන්න පුළුවන් මෙතනින් එහාට. එන්නේක ලබා ගැනීම උදෙසා වෘතයක් රකින්නවා. කෙනෙක් ගිහිලා දෙන් සමාදන් වෙනවා තව මාස පහකින් මම විභාගේ තියෙනවා මම මාස 3ක් සිටිනවා කියලා ඒ විභාගේ පාස් කරගන්න මම අදිස්ථාන කරනවා ආනන්ද ඔය ඔක්කොම පුද්ද ඔය ශ්‍රී ඔය පොහෙට ගිහිලා සිල් සමාදන් වෙන එකත් පුතේ සෝතාපන්නය මුත සමාදානින් අයින් වෙලයි ඇයි අර දෘෂ්ටිය නැති වෙච්ච ගම මේක නරකින් මට ඕනෙත් නෑ මේක මට හොඳින් ඕනෙත් නෑ එහෙන හොඳ ගල්ල මට මේක ගන්න ඕනෙත් නෑ. ඇයි? මේ ලෝකෙ මට කිසි හරයක් නෑ අල්ලන්න. එහෙනම් මට නිවනමයි නාස. ඒ උත්තරීතර නිවන උදෙසායි මම කටයුතු කරන්නේ. එහෙනම් කවුරුහරි කෙනෙක් සිරුරුතයක් සමාදන් වෙනවා නම් නිවන් ලබා ගැනීම උදෙසා. ඒ කියන්නේ පොයට ගිහිල්ලා සිල් සමාදන් වෙලා ඒ සිල් සමාදානයේ කියන එක ගැන හිතන්නේ නැතුව එතන ඉඳගෙන නිවන පූර්ණයේ කිරීමේ කටයුත්තේ දෙනවා. අන්නේ කෙනා වෘතයක් නෙමෙයි එතන රකින්නේ. වෘතයක් කියලා කියන්නේ වතක්. වෘතයක් කියලා කියන්නේ වතක්. වතක් තමයි සමාදන් වෙන්නේ. සෝතාපන්නය වත් සමාදන් වෙන එක නතර කරනවා. මෙච්චරකල් වතක් සමාදන් වෙවි අර ලෝකේ සාරෝ කොටසක් ලැබේවා කියන එකේ හිටියා. දැන් මොකද වෙලා තියෙන්නේ මේ කිසිම සාරයක් නැති මේ ලෝකේ මට මොනවා කියලා ගන්නද මම ඕවා කරලා නිවනම නාතයි නිවනම සාන්තයි නිවනම ප්‍රණීතයි ඔන්න ඔය අදහසින් තමයි දෝතාපන්නේ ජීවිතේ කියන්නේ ඒ ඇස්සේ තමන්ගේ දරුවන්ට ගයික් ගහන්න આવොත් එහෙම අතේ තියෙන එකෙන් නමල ගහන අන්තිම ඕකේ ඒ ගහව එකෙන් රතා මැරෙන්නත් පුළුවන් හැබැයි මේ කතා ගේ අධික කේන්තියක් නේද තෝමම අරනවා තෝ දැන් බූතෙන් දාලා පුච්චනවා ඔක්කො එහෙම හිතෙන්නේ නැහැ කවද විනෝදේශින් නිසා සතු මරන්න එහෙම හිතෙන්නේ නැහැ කවද විනෝදේශින් නිසා සතු මරන්න හිතෙන්නේ ලෝකයේ සාරය කියන දෘෂ්ටිය තුල ඉන්න කෙනා ඒ සාරත්වයෙන් ගන්න ඉස්ත්‍රි දූෂණ කරන්න හිතෙන්නේ නැහැ තෝතාපන්නේ කතෙන් ඉස්ත්‍රි දූෂණයක් වෙන්න තියෙන ඉඳ ප්‍රොපෝටින් එකක්වත් නැහැ මොකද එහෙම එකට හේතු හැදෙන්න හේතුවක් නැහැ සෝදාපන්නේ කන්නේ ක්‍රියාවක් ඇසුරු කරනවා කියන්නේ විරේදින් දැද්දි. එහෙම වෙන්න හේතු නැහැ. හැබැයි තමන්ට ලොකු හරදරයක් කරන්න යන වෙලාවල ඒකේ නාගේ බේරීම උදෙසා එහෙම කෙනෙක්ට ගහනවා බයිනවා වගේ දෙයක් වෙන්න පුළුවන් ඕනිකා. ඒ තුලින් කෙනෙක් මැරෙන්නත් පුළුවන්. හැබැයි අම්මා මැරෙන්න බෑ. ඒක ධර්මතාවයක් ලෝකෙට. දැන් එනම් ඔබට තේරෙන්නේ සත්කාය දිට්ටි විචිකිච්ඡා සීලබ්බත පරාමාස කියන තුන සෝතාපන්නයන්ගෙන් අයින් වෙන්නේ ඒකයි. දැන් ඕක අනුලෝම ප්‍රතිලෝම ලෙස දකින්න. පුතග්ජනයා කොහොමද සෝතාපන්නයා කොහොමද? ඔබලා ඊට බල පුතග්ජනයා කොහොමද ඉන්නේ? ලෝකය හරි සාරයි. එහෙනම් මම මේක හොඳින් හරි නරකින් හරි ගන්නවා. ඒකට මොකද කරන්නේ? එක්ක විකෘති ක්‍රියාවන් හේවත් දසාකුසලේ කරන්න දෙහි කැමති නෙමෙයි. දසාකුසලේ කළාද කමන්නේ මේක මං ගන්න. එහෙම නැත්තම් හොඳින් ඉඳලා මම මේ හොඳ වැඩ කරලා සමාජයේ තියෙන සම්මත හොඳ වැඩ මොනව හරි කරලා ඉවරයි. කෙනෙක් ඉන්නවා මම අද ඉඳලා මස් මාංශ කන්නේ නැහැ. වෘතය. දැන් මේ වෘත සමාදන් වෙන එක වැරදිද? ඒක පාපයක්ද? වෘත සමාදන් වෙන එක පාපයක් එහෙම නෙමෙයි. නිවන උදෙසා වෘතයෙන් ඇති ඵලක් නැහැ. ඒකයි කියන්නේ. ඒකයි සෝතාපන්නයා වෘත සමාදන් වෙන එක අතකරන්නේ. මොකද සෝතාපන්නයා කියලා කියන්නේ නිවන ප්‍රයන් කියන එක. සක්විති රජුරු වෙන්න යන කෙනා නෙමෙයි. නිවනට යන කෙනා. එහෙනම් නිවනට යන කෙනාට මේ ලෝකයේ හොඳින්වත් නරකින්වත් අල්ලන්න දෙයක් නැහැ. එහෙනම් දැන් ඔබ මේ සද්ධර්මයේ අහගෙන යනකොට ඔබට තේරුණා නම් මේ ලෝකෙකට ගත යුතු හරයක් නැහැ. ඒක පූර්ණ ප්‍රත්‍යක්ෂව තේරුණා. මේක ගත යුතු හරයක් නැහැ. හැබැයි දැන් ගති යුතු හරයක් නැහැ කිව්වහම ඔබට එන්න ඕනේ ප්‍රශ්නේ මොකද්ද? ඇයි ඒ? අන්න ඒකයි තර්ක වෙන්නවා කියන්නේ. ගති යුතු හරයක් නැහැ. ඇයි ඒ නැත්තේ? ඇයි මේකේ හරයක් නැත්තේ? හරයක් කියන්නේ සාරයක්. මම කියනවා මේකේ ගති යුතු සාරයක් නැහැ. එන ආ සාදු සාදු සාදු. දැන් ඉවත් දැක්කද? අන්න තර්ක කරන්න දන්නේ. ඔන්න දැන් කියනවා මොකද්ද? දැන් ඔබතුමා කිව්වා නේද? සාරයක් නැහැ කියේ. ඇයි සාරයක් නැත්තේ? අන්න යම ඊළඟ ස්ටෙප් එකට ගිහින්. ඇයි සාරයක් නැත්තේ? දුක හින්දා. දැන් ඔන්න තව ප්‍රශ්නයක් ඊළඟට. ඇයි සාරයක් නැත්තේ කියන ප්‍රශ්නෙට. ඇයි කියලා අහුවහම සාරයක් නැත්තේ මේවා අපිට දුක ගේන හින්දා. ඔන්න ආවද? මේවා අපිට දුක ගේන හින්දා සාර නැහැ. දැන් ඊළඟ ප්‍රශ්නේ තමයි ඒව කොහොමද දුක ගේන්නේ? ඔන්න ඊළඟ කරත් ගිහින් බලන්න. දැන් දුක එන්නේ හේතුවක් තියෙනවා. දුකට හේතුව අනිච්ච නෙමෙයි. අනිච්ච කියලා කියන්නේ තියෙන්නේ මේ ලෝකයේ තියෙන වස්තුන්ගේ හිත ඇතුළුව. ඉගෙන නාම ධර්ම හෝ රූප ධර්ම ඔක්කොම තියෙන ස්වභාවය අනිච්ච කියලා කියනවා. අනිච්ච අද්දුව විපරිණාම ධර්ම අඤ්ඤත ඔය කරුණු හතරද මේ මහා සමුද්‍රයේ ඉඳලා සියුම් වායුව නැත්තම් හිත දක්වා චෛතසික දක්වා ඔය කොටස යනවා අනිච්චං අද්දුවං විපරිණාම ධම්මං අඤ්ඤත ඔය කියන කරුණා දුකට හේතුව අනිච්ච නේ දුකට හේතුව තණ්හා බුදුහාමුදුරුවෝ කිව්වා සියල්ල දුකයි බුදුහාමුදුරුවෝ කියනකොට සියල්ල දුකයි කියලා. මෝඩ අඥානයෙන් තේරෙනවා මොකද? ඒක කොහොමද බුදුහාමුදුරනේ සියල්ල දුකයි කියන්නේ? ඒක තමයි ගෝවාන්දේ කියලා තියෙන්නේ මේක සත්‍ය කියලා දෙයක් නැත්නම්. මේ ලෝක සත්‍යය සැරිසරන්නේ නැහැ කියන්නේ. එහෙනම් ආයි මොකද මේ ඔබ වහන්සේ දුකයි කියලා කියන්නේ සියල්ල? ඉංග්‍රීසියෙන් මේකට කියන්නේ මොකක්ද? මේකට කියන්නේ මොකක්ද? අල්ල. සිංහල භාෂාවේ වචන ඇඳිලා තියෙන්නේ කවුරුත් හදවුවානේ. ඒවට අදාළව ස්වභාවිකව හැදිච්ච. මේකට අල්ල කියන්නේ මේකෙන් තමයි අල්ල. එහෙනම් සිය අල්ල දුකයි. තමන් විසින් අල්ල ගත්තා නම් යම් දෙයක් ආන්නේක දුකයි. ඔන්න සියල්ල දුක වෙනවා. දැන් යමක් අල්ලගත්තේ නැත්තම් දුක් වෙන්න පුළුවන්. අපි ගමු උදාහරණ. දැන් අපි අල්ලනවා එක එක જાති. අපි ඇහෙන් අල්ලනවා. අපි කනෙන් අල්ලනවා. මේ නාසයෙන්, දිවෙන්, කයෙන්, මනෙන් ඔය කියන හැම එකකින්ම අල්ලනවා. ඔය හැම එකකින්ම අපි අල්ලනවා. දැන් ගමු උදාහරණ. මේ එහා පැත්තේ කාමරේ. අපිට කිසිම සද්දයක් ඇහෙන්නේ මොහොත් නෑ එහා පැත්තේ කාමරේ. දැන් ගෑනු ගෑනු කෙනෙක් වත් මිනිස්සු කට්ටිය තෙටි තෙටි ගගහම් හපන. අපිට ඇහෙන්නේත් නෑ, අපිට පේන්නේත් නෑ, ගඳුව දෙන්නේත් නෑ, රස දැනෙන්නේත් නෑ, අපි ළඟට වහකට දැනෙන්නේත් නෑ. දැන් අපිට දුකයි. මෙතන ඉස්සරහා දියාගෙන තෙටි තෙටි ගැහුවොත් එහෙම දැන් දුකයි. ඔව්. දැන් සිය අල්ල දුකයි. තමන් විසින් අල්ල ගත්තම යම් කොටසක් අන්නේ තුල දුක තියෙනවා. ඒකයි සාස්ත්‍රුන් වහන්සේ මේ අසකර නාසයේ දිය ශරීරයේ මන කියන ඔන්න ඔය ඉන්ද්‍රිය කිව්වේ. මේ ලෝකේ පැන්නේ ආයතන වලින් ලෝකේ පනවල තියෙන එක. ඔබගේ ලෝකේ ක්‍රියාත්මක වෙන්නේ මේ ආයතන හයක ගෝචර දෙකින් විතරයි. එතනින් එපිටදී ඔබට ලෝකේ වශයෙන් ගන්න බැහැ. එහෙනම් සියල්ල දුකයි. ඔන්න බලන්න. ඇහෙන් හරි අල්ලගත්තම දුකයි. හරි. එහෙනම් දැන් අසාර වෙන්නේ ඇයි? දුක හින්දා. ඇයි දුක? තණ්හාව වෙනුවෙන්. දැන් බුදුහාමුදුරුවෝ කොහේවත් කියලා නැහැ තණ්හාවට හේතු මොකක්ද? බුදුහාමුදුරුවෝ කියලා නැහැ නෙමෙයි. මිනිස්සුන්ට හොයාගන්න. තණ්හාවට හේතුව මොකක්ද? තණ්හාවට හේතුවක් තියෙනවා. ඒක තමයි දැන් ගමු මෙහෙම. කාටද හිතනවා දරුවෙක් හදන්න. දරුවෙක් හදන්න ඕනි වුණා. ඒ අම්මයි තාත්තයි. ඒ හිතේ ඇඳෙනා නේද දරුවෙක්. කවදා හරි කොහේද හරි දැකපු හුරතල් දරුවෙක් හිතේ ඇඳෙනවා. දැන් මේගොල්ලනේ දරුවා කියලා බලාපොරොත්තු වෙමින් ඉන්නේ අර වගේ දෙයක් නෙමෙයි. ඔය දරුවා හදන්න කලින් අපිරු දෙවි කෙනෙක් ඉන්න මහ බලයක් තියෙනවා. ඔය දෙවියන් ගාවට ගිහිල්ලා කියනවා අපිට දරුවෙක් ඕන. දෙවියෝ ලිස්ට් එක බලන කියනවා එකෙක් ඉන්නවා දෙන්න. කළ දෙවියෝ ඒ ළමයාව පෙන්නනවා මේ දෙමාපියන්. ඈ තනිකර මන්දබුද්ධික ළමෙක් අතපය නැති විකෘති වෙලා පාන් ප්‍රේතෙක් වගේ මහ විකෘතියක් තියෙන ළමෙක්ව පෙන්නනවා. මෙන්න මේ ළමයා තමයි උඹලට දෙන්නේ අපිට. ඔබ ගණීද? නැහැ. එතන ඔබ ළමයි හදුවේ එන ළමයා කවුද කියලා දැනගෙන නැහැ. හැබැයි හැදුවා නේද? දැන් පේනවාද ඔතන තණ්හාවට හේතුවක් තියෙනවා. ළමයා කියන ඇලීමට දැන් හේතුවක් තියෙනවා. ඕක බුදුහාමුදුරුවෝ මේකයි හේතුව කියලා කිව්වේ නැහැ, හේතුව කියලා තියෙනවා. ඔබේ ළමයාව හැදුවේ ඔබගේ කැමැත්ත ඉන්න ළමයා හැදෙයි කියලා නෙමෙයි. යථාර්ථය නෙමෙයි ඔබ වැළුවේ. ඔබ හැමතිස්සම වැළුවේ මොකද්ද? ඔබගේ කැමැත්ත ඉන්න කෙනා හේතුව. එහෙනම් කිව්වෙ තණ්හාවටත් හේතුවක් තියෙනවා. ඒ තණ්හාවට ඒ තැන හාවෙන්න හේතුව තමයි ඔබගේ කැමැත්තේ පවතිනවා කියලා හිතාගෙන ඉන්නේ. ඔන්නෝයි කියන දෘෂ්ටි. එකින් එක ගිහිල්ලා බලන්න. ඔබගේ කැමැත්තේ පවතිනව කියන දෘෂ්ටිය තුල තමයි අපි හැම දෙයකටම ඇලෙන්නේ. තව ගම් උදාහරණ හොඳට තේරෙන්නේ. වාහනයක් ගන්න. වාහනේ ගන්නකොට රියල් 50000ක් දීලා හොඳ වාහනයක් ගන්න. ඔය 50000ේ වාහනේ ගන්නකොට ඔබට හිතෙන්නේ මොනවද? දැන් මම මේක නැගේ. යනකොට කට්ටිය බලයි, ඉරිසියා කරයි. මට කට්ටිය ඉරිසියා කරනවා කියලා හිතනකොට පොඩි එංගට හොඳ තනිපෙකුත් දැනෙන. ඈ ඕවා තමයි හිතෙන්නේ. අර හිත අර ඒක නිසා තමයි අරට කැලේ. හැබැයි දෙවියන් වහන්සේ පෙන්නනවා උඹට වාහනයක් නේද ඕනේ කියලා. වාහනේ අරගෙන දෙවනි දවසේ හවස දෙකට උඹට වෙන දේවල් ආපක්. ඔන්න මේන වාහනේ ඉඳ දඩාවන් අර හැදිලා කපුට කපන්න වෙනවා මේක. දැන් ගන්නේද වාහනේ. දැන් ඔය වාහනේට ඇලින්ද? ඔය වාහනේට ඇලුනේ අර තමන්ගේ කැමැත්තේ පවතී කියලා හිතාගෙන නේද? දැන් එහෙනම් මේ ලෝකේ සැරිසරන්න හේතුව තියෙන්නේ නැද්ද? එහෙනම් කියන්නේ මේ ලෝකේ සැරිසරන්න හේතුව තමයි මේ සියලු දේ මගේ වශයෙන් තියෙනවා කියලා ගන්න මුලා දෘෂ්ටි. ඔන්න ඔය දෘෂ්ටියෙන් ඉඳගෙන තමයි හැමදේම අපි කරන්නේ. පටස්සල පවත්නවනේ. මාත් පවත්න. අරහතුන් වහන්සේ තමයි පවත්න්නේ ඒක. ඔබ ඔබ පිළිස ආරාධනාවක් කළා මේ රටට එන්න කියලා. මං ගෝ හරි මං එන්න. මං ආවල් දවසේ එනම් එන්නකො. ඒකනේ මගේ ජීවිතේ මං මගේ වසගිය නැවතු. නැකත්. ඒ මං එතකම් මැරෙන්නේ නැහැ. අවිද්‍යාව කියන්නේ ඒක හරියට හරි. මං එතකම් මැරෙන්නේ නැහැ. මං එන්නකො. ඊගොල්ලෝ මේ ඊළඟ තත්ත්වේ නහරයක් තිබුණොත් එන්නේ. මේ ධර්මාසනෙ උඩනේ මම ලැබෙන්නේ. ඒකයි සමහරව. නමුත් මේ වෙලාවේ මොකද කියන්නේ? හා මම එන්නේ. අන්න වසංගයේ පවත්තන වඩක් ගන්න. ගැටෙන්නේ වසංගයේ පවත්තන ඔබ උන් නැති වුණාම. වසංගයේ පවත්තන්න හදනවා උන් නැති වුණාම ගැටෙනවා. උනොත් ඇලෙනවා. එහෙනම් මේ වසංගයේ පවත්වන්න තියෙන දෘෂ්ටිය තමයි මොකද්ද? අවිද්‍යාව හේවත් මෝහය කියලා කියන්නේ. එහෙම එකක් තියාගෙන ඒක හරි ගියාම ඒකට ඇලෙන එකට කියනවා මොකද? තණ්හාව. එහෙම නැත්නම් රාගය. රාග වෙන්නේ එතකොට. රා කියලා කියන්නේ සැරිසරන. රා අග්ග රාග වෙනවා. රා අග්ග රාග වෙනවා. එහෙනම් සැරිසරීම අග්‍ර කරගත්තාම රාග වෙනවා. කාම රාග, රූප රාග, අරූප රාග. කාමයේ අග්‍ර කරගෙන සැරිසරන. රූපය අග්‍ර කරගෙන සැරිසරන. අරූපය අග්‍ර කරගෙන සැරිසරන. එහෙම තමයි මේ හේතු හැදිලා තියෙන්නේ. එහෙනම් රාග කියලා කියන්නේ අග්‍ර කරගෙන සැරිසරනවා. රාග, රාග, රාග. එහෙනම් රාග වෙන්නේ ඇයි? අපේ වසඟේ තියනවා කියලා ගත දෘෂ්ටිය. ද්වේෂ වෙන්නේ ඇයි? ද්වේෂය කියලා කියන්නේ දෙවනි තැනට පැමිණෙනවා. දෝමන අස්සය. අස්ස කියන්නේ ඇසුරු කරනවා. දෝමන දෙවනි මනස ඇසුරු කරනවා. සෝමනස්ස නෙමෙයි. සෝමන සෝමන් සර් කියලා කියන්නේ තමන්ගේ. එතකොට තමන්ගේ જાතියම මනසක් ඇසුරු කරනකොට මොකද වෙන්නේ? සෝමනස්සයි. ගැටෙන්නේ මොකුත් නැහැ. දැන් මට ඔබතුමාත් එක්ක මිත්‍ර වෙන්න ඕන නම් ඔබතුමා ෆුට්බෝල් ගහන්න කැමති නම් මම කතා කරනවා ෆුට්බෝල්. මම ක්‍රිකට් ගැන කතා කරලා කවදාවත් චාලු වෙන්නේ නැහැ අපිට. ඇයි දෝමනස්සනේ එක දාතිය මනස දෙකක් නෙමෙයි තියෙන්නේ. දැන් ඔතන ඔබ උදාහරණයක් ගන්න. ඔබ දැන් ඩ්‍රයිව් කරන මෙතන ඉන්න ඔක්කොම. ඔබ මේ පාරේ යනකොට ඉස්සරහා රෙඩි ලයිට් එක තියෙනවා. රතු පාට ලයිට් එක පත් වෙලා. ඉස්සරහා යන වාහනේ බ්‍රේක් ගන්නවා. ඔබත් බ්‍රේක් ගන්නවා තමයි. හේති කියන්නේ නෑ ඒ සෝමනස්සයි. දෙන්නටම තියෙන දැන් නවත්ීමේ මනස. ග්‍රීන් ලයිට් එක ආව. දැන් වාහන දෙකම යනවා. එක පාට ඉස්සරහා එකක් ඇහුවොත් අතන බ්‍රේක් එක. දැන් ඔබට මොකද වෙන්නේ? බ්‍රේක් එකට නැගලා බ්‍රේක් ගන්නවා. දැන් එනවා නේද ඌරුජුව. ඇයි මේ? ඉස්සරහා එකාගේ මන නෙමෙයි දැන් ඔබට තියෙන්නේ. වෙනස්. ඔබ හිතන් හිටිය දේ නෙමෙයි දැන් උන්නේ. දැක්කද? අරක හිතන් හිටියේ ඒක උන්නේ. ඒක නිසා ප්‍රශ්නයක් නෑ. සෝමනස්ස. හැබැයි හිතන් හිටියේ හිතන් හිටිය එක නෙමෙයි දැන් උනේ. එන්න ද්වේෂයට ආවා. දෙවනි එකට පැමිණුණා. දෙවෙනි මනසට පැනුණා කියලා කියන්නේ අන්න එතන ගැටීමක් තියෙනවා. ඔන්න ඕකම තේරෙන්නේ. එහෙනම් මෝහය නිසා තමන් වශයෙන් පවතිනවා කියලා හිතාගෙන. පැවතුනොත් ඇලුනා. පැවතුනේ නැති වුනොත් ගැටුනා. එහෙනම් දැන් ඔන්න ලෝකේ සැරිසරනවා. රාගයෙන් සැරිසරනවා. ද්වේෂයෙන් සැරිසරනවා, මෝහයෙන් සැරිසරනවා. ඒකයි භව කියන තැනට රාග භව, ද්වේෂ භව, මෝහ භව කියලා දුන්නේ කියන්නේ. එතකොට මේ ලෝකේ තියෙන සියලුම භවයන් ගත්තහම මේ ලෝකේ භව කීයක් ඇද්ද? උප්පත්ති බව නෙමෙයි කර්ම බව කියන්නේ ඇත්ත. උප්පත්ති බව තියෙන්නේ හතරයි. චතුෝකාර බව, ඒකෝකාර බව තුනයි. ඒකෝකාර බව, චතුෝකාර බව, පංචෝකාර බව. ඒකෝකාර බව කියලා කියන්නේ අසංජ තත්ත්වය. අසංජ තත්ත්වයේ තියෙන තනිකරම රූපයක් විතරයි. චතුෝකාර කියලා කියන්නේ අරූපේ. ඒකේ වේදනා සංඥා සංකාර විඥාන විතරයි. ඔය අපි කතා කරන ආකාරයේ රූප නැහැ. නමුත් මනෝ රූප තියෙනවා. ඒව මාසෙ කතා කරන මේවා මේවා අභිධර්ම කොට. නිවන් දකින්න අදාළ වෙන්නේ නැහැ. ඊළඟට පංචෝකාර බව. මේ අපි දෙවිවරු රූපාවචර බ්‍රහ්මයන් ඔය ඔක්කොම පංචෝකාර. ඒ කියන්නේ රූප වේදනා සංඥා සංකාර විඥාන පහම අපිට තියෙනවා. ඒ උප්පත්ති කර්ම බව කොච්චර දිනවද මේ? අනන්තයි අප්‍රමාණයි. දැන් කම්මැලි බව. ඒක බවක් නෙමෙයි. හැබැයි ඔක්කොම මහා ගරණාදී බවවල් තියෙන අනිත් අයට. හැබැයි කම්මැලි බව බවක් නෙමෙයි. ඉතින් ඒ කම්මැලි ධාතිකය හැදෙන්නේ කොහොමද? කම්මැලි බවේ. කම්මැලි බව පත්‍යා කම්මැලි ධාති. හරම් බව, ගොම් බව, මූරු බව. ඔය එක එක ලක්ෂණනේ අපි කියන්නේ ආ බොහ ආරකෙක් කියලා කියනකොට වල්ගය තියෙන ඉඳ නෙමෙයිනේ. ඌ අර මෝඩ වැඩක් කරන්නේ. එහෙනම් මේ මෝඩ බව කියන එකක් තියෙනවා මේක. නිදිමත බව කියන එකක් තියෙනවා. අලස බව කියන එකක් තියෙනවා. ඔක්කොම බව. ඔය ඔක්කොම බව ටික එකතු කළාම ඕක කොටස් තුනකට කඩලා දෙනවා. රාග බව, ද්වේෂ බව, මෝහ බව. මෝහ ඔය කියන ඕනෙව જાතිය බව. ඔය තුනෙන් එකකට හෝ ඔය තුනටමයි. එහෙම තමයි බව හැදෙන්නේ. ඒ එක්ක ඉන්න නිසා මේ දේවල් මගේ වශයෙන් තියෙනවා කියලා හිතාගෙන තමයි ඉන්නේ. එතකොට මේ දේවල් මගේ වශයෙන් තියෙනවා, මේ දේවල් හරි සැපයි, මේ දේවල් හරි සාරයි, මේ දේවල් හරි සුබයි. ඔන්න මෝහයේ ලක්ෂණ. බුදුහාමුදුරුවෝ කියන්නේ විපල්ලාස තුනකින් ඉන්නේ. අනිච්චේ නිච්ඡන්ති. දුක්ඛේ සුඛන්ති. පුරාණෙම හතරක් තියෙනවා. ඊළඟට අනත්තේ අත්තන්ති. ඊළඟට අසුභේ සුභන්ති. අනිච්චදේ නිච්ඡයි කියලා හිතාගෙන. දුකදේ සැපයි කියලා හිතාගෙන. අසාරදේ සාරයි කියලා හිතාගෙන ඉන්නවා. දැන් ඔබට අනාත්මයි කියන්නේ 얘 දෙන්නේ නෑ. කොච්චර ඔය දාන්න හැදුවා. ඔබම දාලා බලන්නකෝ දැන් ධර්මයේ තර්ක කරන වෙලාවට ඔය අනාත්ම කොටත ඔය අනත් කියන දැන්න දාලා බලන්නකෝ ගැළපෙලා එනවද කියලා. ඊළඟට අසුභේ සුභන්ති. සුභ භවයකට සුදුසුයි. සුභ කියලා කියන්නේ. අසුභ කියලා කියන්නේ භවයකට සුදුසු නෑ. එනම් භවක් ලබන්න කියන්නේ භවක් ගොඩ නැගීමට සුදුසු දේවල් නෙමෙයි මේ දේවල්. නමුත් හිතාගෙන ඉන්න මොකක්ද? අනේ පුතේ මේ අද්දවේ විතරක් නෙමෙයි. තව ඉපදින උපදින වාරයක් ගානේ ඔබ මගේ පුතාමෝය. ඔන්න අම්මා කියනවා. එහෙනම් අම්මා පුතාව මත්කලද? අනිච්චේ නිච්ඡන්ති. දුක්ඛේ සුඛන්ති. අනත්තේ අත්තන්ති. ඊළඟට අසුභේ සුභන්ති. තමන් වසඟේ පවත්වන්න බැරි දේ වසඟේ පවත්වන්න පුළුවන් කියලාත් ගත්තා. අර මහා දුකින්නම් දෙන දේ සුවයක් දෙනවා කියලාත් ගත්තා. අර මහා අසාර දේ සාරයි කියලාත් ගත්තා. එහෙමත් නැත්නම් මේක භවයකට සුදුයි කියලාත් ගත්තා. උපදීන උපදීන භවයක් භවයක් ගන්න මමගේ පුතාලේ. ඌ හරකෙක් වෙනකොට අම්මට වෙන්නේ නෝ මොකෙද? එළදෙන ඊට පස්සේ ඒ උපදින උපදින වාරයක් ගන්න මමගේ පුතා වෙන්නේ. ඔන්න නේරුම. එතකොට මේ දෘෂ්ටියට එතකොට ඇදිලා ඉන්නේ මේ ලෝකේ සාරය කියන අල්ලගත්ත කොටස. අල්ලගන්න හේතුව මොකන්ද? සුවයි කියන හිතාගත්ත. සුවයි කියන හිතාගත්තේ මගේ වසඟේ තියනවා කියන හිතාගත්ත. හරි. දැන් ඔබ වසඟේ තියනේ ඔබට සුව දෙන්නේ. ඔබ වසඟේ තියෙන හැම දෙයක්ම ඔබට සුව දෙන්නේ නැහැ. ඇත්තටම කිව්වොත් දරුවා සුවයි මොකක් වෙන කන්නේ? තමන් වශයෙන් ගියේ සීනා. දැන් ඔය ඉන්න. ධර්මයේ අවුරුදු 12 කින් විතර පැල්ල ගියොත් එහෙම කොහොමද තාත්තට? හැබැයි ඒ වගේද ලංකාවෙන් පළවෙනියම වුණේ. එහෙනම් මුංගදෙනි මේ ඇලීම් ගැටීම් මෙන්නේ ඔය මුලාව හින්දා නේද? මොකද්ද ඔය මුලාව? මේවා මගේ වශයෙන් ගියේ තියෙනවා මේවා හරි සාරයි. මේවා හරි සුවයි. මේවා භවයේද සුදුසුයි. ඔන්නෝක තමයි අවිද්‍යාවේ වට මුලාව. එහෙනම් පින්වතුනි සෝතාපන්න වෙන්න නම් මේ දහම් න්‍යාය තේරුම් ගන්න. දැන් අපි බලමු. දැන් අපි එකකින් කතා කරන් කියන්නේ. දැන් හරි. දැන් ඔන්න කිව්වා තණ්හාවට හේතු. අනිච්ච. ප්‍රධාන හේතුවක් අනිච්ච. ඒ කියන්නේ මේ ඉච්ඡ ඉච්ඡාවට තියනවා කියලා හිතන්නේ. නිච්ච න්‍යායයක තියනවා කියලා. නිච්ච කියන්නේ ඒක. නිච්ච කියලා කියන්නේ ඉච්ඡ න්‍යායය. ඉච්ඡ න්‍යායයක තියනවා කියලා. හිතාගෙන ඉන්න. ඕකට හේතුව මුත්‍ති. ඒකයි මේකට කියන්නේ කිසිදා නොඇසු විරු දහම් කියලා. මේක දාලා තියන්නේ. අහන්න කවුරුත් කියන්නේ නැහැ. ත්‍රිපිටකේ ලියන්නේ නැහැ. ත්‍රිපිටකේ ලියන්නේ නැත්නම් ආච්චර තව අපි දන්නේ නැති මේක. බුදුහාමුදුරුවෝ කියලා තියනවා. හැබැයි මේකට හේතුව මේක කියලා කියලා නැහැ. මේකට මේ දින අපිට මේ හිතත් එක්ක අපි උපදින්නේ. නැත්නම් ගස්ගල් වලටත් උපදින්නේ. හිතක් තියන්නේ අපිට තර්ක කරලා බලන්නේ මේක කොහොමද වෙන්නේ කියලා. එහෙනම් මට දැන් කියන්නේ. ඔහොම හිතන් ඉන්න එකද? දැන් ඔහොම වෙන්නේ නැත්තේ ඇයි? ඔය අනිත්‍යට හේතුව මොකක්ද? හේතුන්ගෙන් හටගන්නේ. මේ ලෝකේ තියෙන වස්තු හේතු එකතු වෙලා ගැළපීලා බැඳීමෙන් විද්‍යාමාන වෙනවා. මෙන්න මේ ටික හොඳට තේරුම් ගන්න මේ මේකන සෝතාපන්න වෙනවා. මේ මහ ලොකු දෙයක් නෙමෙයි. ඔබ රට යන්න උත්සාහ කරනවා. පළවෙනි පාරක් රිජෙක්ට්, දෙවෙනි පාරක් රිජෙක්ට්, තුන්වෙනි පාරක් රිජෙක්ට්, හතරවෙනි පාර ගහනවා. යකෝ අප්ලයි කරන්න එපා, වැඩක් නැහැ. ඔබ කොච්චර අප්ලයි කරත් ඔබ රිජෙක්ට්. දැන් මොලයක් කියන හරකේ කායි අප්ලයි කරනවා. ඔන්න ඕකනේ තේරුම් ගන්න තියෙන්නේ. මේක ප්‍රත්‍යක්ෂව වැටුණා නම් මේ ඔබ කරන්නේ නැහැ. මම ඒකයි කියන්නේ ඔබ හොරගම් කරනවා නම් හොරගම් කරන එක නවත්තන්න එපා. ඔබ දහම අවබෝධ කරගන්න. එතකොට මක් වෙනවද? නවතිනවා. හොරු වලල හිරේ දාන එකවත් හොරුන්ට ගහලා තල්ලපල්ලා දාන එකවත් නෙමෙයි කරන්න තියෙන්නේ. ඉතින් කොහේ හිනා පානාදි පාදා වේරමණී දිකාව දන් සමාධිය අනිහාන වදන් එන්නේ. දැන් හත් නොවරේ ඉන්නේ. නෑ. දහම් කියන්නේ. අර ශික්ෂාපද සමාදන් කරනවට වඩා හොඳයි කියන්නේ දහම කියලා දෙන්න. සෝතාපන්නන කොට ඔක්කොම නතර දෙනවා. ඒකයි යථාර්ථවත් දහම තුල තියෙන ඔන්න ඕක. හොරකම් කරන එක නවත්තන්න බෑ එහෙම. උදේ හොරකම් කරන එක වැරදි නවත්තන්න නවත්තයි. නෑ. යථාර්ථය අවබෝධ කරගන්න මොකද්ද මේ ඔබ හොරකම් කරන්නේ? උඹට තියෙනනේ මේ ලෝකේ සාරයි කියලා ගැත දෘෂ්ටිය. කොහෙන්ද ඔබට දෘෂ්ටිය ආවේ? උඹ හිතන් ඉන්නනේ උඹ වතගේ මේක තියෙන්නේ කියලා. දැන් හිතලා බලපන් ඔබ වතගේ මේක තියෙන්නේ කියලා. ඔන්න ධම්ම විග්‍රහ කරලා තියෙනවා. ඉතින් ඕක හරියට සත්‍යයක් වුණා නම් ආයේ මේක කෑලි කඩන්න උත්සාහ කරන්නේ නෑ. ඒ කියන්නේ මේ දුවල පැවිද්දට යනවා කියන එක නෙමෙයි. ඒ කියන්නේ දස කුසලයේ කරන්නේ රස්සාව කරනවා. එදා පැය 10ක් රස්සාවට ගිහිල්ලා පැය 8යි වැඩ කළේ පැය 2ක් අයිස් ගැහුවා. කියලා ලෝකෙට ණය වෙනවා. ඔය හොරකම ඔය කරන්නේ. ඔබ සිංහල දෙනා රස්සාවට යන නිසා මම කියන්නේ. සිංහලෙන් ලෝකයේ සාර නැහැ. හැබැයි සාර නැහැ කියලා මම කියන්නේ. මම හේතු සහිතව ඔප්පු කරනවා. ඒක තුලින් ඔබයි තේරුම් ගන්නනේ සාර නැහැ කියලා. මම කියවල හරියන්නේ නැහැ. ඉංග්‍රීසි ලෝකයේ සාර නැහැ කියන්නේ ලෝකයේ සාර නැහැ කියන්නේ ලෝකයේ සාර නැහැ දැන් වඩන්න ලෝකයේ සාර නැහැ ලෝකයේ සාර නැහැ ලෝකයේ සාර නැහැ ලෝකයේ සාර නැහැ ඕක පින්වදින අවුරුදු 7 කෝටියක් වැඩුවා මේක නම් නිවන් දකින්නේ නැහැ ඔය වචනයක් ඔය කියන්නේ වචනේ නෙමෙයි කියන්නේ ලෝකයේ අර්ථය වැටහෙන්න ඕන තමයි අර්ථය වැටුණා නම් 10 පාර වඩනකොට පින්වදින ගේ කැලේ දෙන්නේ ඉලා යනවා අර්ථය වටහගන්න එහෙනම් ලෝකයේ සාර නැති බව අනුරදත්ත කෙනෙක් ඕකේ තියෙන කෑලි කඩන්න අර මම හොරගම් කරන්නේ නැහැ. Tamanta පැය 10ක් වැඩ කරන්න බැරි නම් පොස්ට් කියනවා. මට පැය 8ක් දෙන්න. මට 10ක් වැඩ කරන්න බැහැ. දැන් නම් හොරගම් කරන්නේ නැහැ. දැන් අර පැය 10ක් අමාරුවෙන් හරි වැඩ කළේ ඇයි පැය 8 එකට? එහෙනම් සාම ලෝකේ තව පොඩ්ඩක් කියන්න. තව රියල් 20ක් විතර හොයාගන්න. පැයකට රියල් ගියා කියලා නේද? දෙකක් 10 20 50 කම්පැනි කමිට වෙලස්ස. සාමාන්‍ය සස්. 5. 5. 5 කියන්න. 5. එතකොට මොකද වෙන්නේ? තව පැය දෙකක් ඉල්ල ගන්නවා අමාරුයි. හැබැයි අමාරුයි ඇඟට වැඩ කරන්න බෑ. ඉතින් මොකද කරන්නේ? මැනේජර් එනකොට ක්ලීන් කරනවා. යාළුවනේ ඉන්න. තනිකර හොරකම. ඒ කියන්නේ පැයට රියල් 5ක හොරකම. හැබැයි මිනිස්සු හිතන්නේ නැන්නේ ඒක හොරකමක්. හොරටම ඕකට ණය වෙනවා. ඉතින් ඔය රියල් 10 අරන් ගිහින් මොනවද කොට නගන්නේ? තව කෙනෙකුට ගිනි දීලා නෝ වරයි යන්නේ. ඉතින් ඔබ කම්පැනි අයිතිකාරය නම් ඔබ කැමතිද ඔබගේ දේවල් එහෙම කරනවා? ඉතින් සුදුම පපුවට ගින්නක් නෙන්නේ හත් දෙයියනේ මගේ ප්‍රොෆිට් එක නෙමේ යන්නේ. හූල්ල හූල්ල නේද තල්ලි කින දෙන්නේ. ඉතින් ගිනි ගෙදින යන ළමයින්ට කවන්නේ ගෙදර ගෙන. ඉතින් ඔය ඔක්කොම කරන්නේ රියල් 10කට නේ අපාගත වෙනවද? නික හිතලම දැන් මොන මොඩියුද මේ වගේ ලෝකෙ ඉන්නේ කියලා. රියල් 10කට අපාගත වෙනවා. ඔබ කැමතිද ඔබගේ අත කපා ගන්න රියල් 10කට? අපි ඔට්ටුවක් දාමු. රියල් 10කට. ඔබගේ අත කපා ගන්න. ඔබ අත කපා ගත්තොත් මම දෙනවා රියල් 10. දැන් මෙතන ඉන්නේ කාටද අත කපා ගන්න පුළුවන්? නික දැන් අත කපනවා වගේ මහා අපාගත වෙනවා කියන්නේ. රියල් 10කට. රියල් කීයකටද අපාගත වෙන්න කැමතිද? ඉතින් හිතලා බලන්න ඒකයි කියන්නේ. හැබැයි ඕක නවත්ත ගන්න බෑ. ඕක නවත්ත ගන්න බෑ. එහෙනම් ඕක නවත්තන්න නම් මොකද්ද වෙන්න ඕනේ? අර දෘෂ්ටියෙන් ඉඳෙන්න ඕනේ. ලෝකේ සාර නැත්තා. හරි. එහෙනම් දැන් චැරිටි එකක් කරමු. චැරිටි එක. එතන සෛච්ඡාවෙන් ගිහලා වැඩ කරනවා සල්ලි හම් වෙන්නේ නැහැ. තාන්න මාන්නයක්වත් මොකුත් හම් වෙන්නේ නැහැ. කවු ඔබ වැඩ කරනවාද කියලා දන්නේ නැහැ. අපි ඒක මොකද? එහෙනම් ඔබට කිසිම බෙනිෆිට් එකක් නැහැ. දැන් ඔබ මම පැය 10ක් කරන්න කියලා පැය 8ක් කරනවා. නැහැ. දැන් ඔබ කරන්නේ ඔබට වැඩ ගන්න පුළුවන් පැය 4 නම් ඒ පැය 4 මේ ඔබ ගිහින් වැඩ කරන්න. නැක්කද ඒකේ තියෙන වෙනස? දැන් ඔබ වැඩ කරන්නේ පැය 4යි ඉතරයි කරන්න පුළුවන්. ඒකින්ද මම පැය 4ක් වැඩ කළේ යන්නේ. ඇයි ඒකෙන් කිසි බෙනිෆිට් එකක් ඔබට එන්නේ නැහැ? එහෙනම් මොකක් හරි වටිනකමක් දැනෙච්ච ගමන් මොකද කරන්නේ? තංගල අවස්ථාව වැඩි කර ගන්නවා. හැබැයි වැඩ ගන්න පුළුවන් මේ ගානම තමයි. ඉතුරු ටික අයිස් ගන්න. අයිස් ගාලියෙන්ද ලෝකෙට ණය වෙනවා. සෝතාපන්නයා ලෝකෙට ණය වෙන්නේ නැහැ. ඒකයි මම උදේ කියන්නේ මේ අද මේ පළවෙනි ડિස්කෂන් එක ඉවර වෙනකොට. ඔබ උපරිම උත්සාහ කරන්නේ මේ දහම් න්‍යාය අවබෝධ කරගන්න. තාම දහම් න්‍යාය කිව්වේ නැහැ. දහම් න්‍යාය අවබෝධ කරගන්න. මේ ලෝකයේ සාර නැති බව ඔබ විසින් අවබෝධ කරගන්න. දැන් මේ 60කට අධික 30ක් සැරේ කියන්නේ යනවා. හොඳ උගත්තු හොඳට සල්ලි තියන අය එංගලන්තේ එහෙම ගෙවල් විකුණලා යන්නේ. එංගලන්තේ પાස්පෝර්ට් හෝල්ඩර්ස් නා දරුවෝත් එක්කම යනවා ගෙවල් විකුණලා. තවිද්ද පොකර තමයි අවබෝධ කියන්නේ. කන නැතු යනවානේ. ඒ දෙමාපිය කියන්නේ අපේ දරුවන්ව පිරිවෙන්නයි යවන්න එපා. අපේ දරුවන්ට මේ මාර්ගයේ වඩනමයි මතරගේ දරුවා අරහත් වෙන්න ඕනේ. මේ අපේ ප්‍රාර්ථනාවෙන් ඉදිරිච්ච දරුවෝ මේ දරුවෝ මරහත්යටපත් වෙන්නේ. ඔය පිරිවෙන්දාන යවන්නේ නෙමෙයි මම දරුවෝ එහෙමයි කියන්නේ. එංගලන්ත ඉස්කෝලේ තියෙන්නේ. අන්න ඒක තමයි නැහැ. මේ ලෝකයේ අසාරව යම් ප්‍රමාණයකට අවබෝධ වෙච්ච ගමන මේ වෙනුවෙන් මොකට නැහිනවද කියලා හිතෙනවා. ඒකයි කියන්නේ. ඒකයි මම කියන්නේ තරුණයන්ට කතාද බඳලා නැත්තම් කතාද බඳින්න එපා. දැනට පොඩ්ඩක් ප්‍රමාද කරන්න. අහලවලේ මේ පාගුත් එම් අම්මලා ඉල්ල ගහයි මට. මම කියන්නේ කසාද බඳලා නැත්තම් කසාද බඳින එක පොඩ්ඩක් ප්‍රමාද කරන්න. මොකක්ද කරන්නේ? ධර්මයේ අවබෝධය. කසාද බඳලා නම් ළමයි හදන එක පොඩ්ඩක් ප්‍රමාද කරන්න. ඇයි එහෙම කියන්නේ? ධර්මයේ අවබෝධය. කොහොමද මේකදනේ? ඔබට ධර්මයේ අවබෝධ වෙච්ච ගමන් ඔබ එනවා ජීවිතේ. ඒ එන්න තැන තමයි ඔය හදලා තියෙන්නේ. එතන ඉන්නේ නිවන් දකින්න විතරයි. මෙන්න කිසිම කෙනෙකුට අතුල් වෙන්නවත් දෙන්නේ. බෝධි නැහැ. බුදු කිණිම නැහැ. එක බුදු කිණිමක් තියෙන මුළු ආරාමෙටම සයිතේ. එහෙනම් වඳිනා ඉන්නේ නැහැ එතන. නිවන් දකින්නයි විතරයි. ඔය බොරු භාවනා කරන්නේ වෙන්නේ නැහැ. එතන ඉන්න හැම භික්ෂුන් වහන්සේලාම දූතාංග අනුතරමේ දෙකක් හෝ තුනක් සමාදන් වෙලා තමයි එතන ඒ කටයුතු කරන්නේ. උද්ද තපස් රැකලා හරි. නිවන් දකින්න වැඩ පිළිවෙල ගින්න පිළිස් තමයි එතන ඉන්නේ. පණ ගියා නිවන් දකින්න. ඒක තමයි ඕක. එතකොට ඔන්නෝම දහම් වල දහම තේරිච්ච අය තාක්ෂණ එතනට එනවා. ඒකද තමයි ඒක හදන්නේ. ඒකයි මම කියන්නේ ප්‍රමාද කරා. ධර්මයේ තේරෙනකම් ප්‍රමාද කරන්නේ. ඒක ඉස්සර වෙලා ළමෙක් හදාගත්තොත් මොකද? දැන් ධර්මයේ තේරුණාට වැඩක් නැහැ. පුළුවන්. අමාරුවෙන් ඇදගෙන එන්න ඕනේ. ඇයි ඉතින් දරුවෝ යම් 7 අවුරුද්දක් වෙනකම් නැත්තේ? දැන් අපේ සහෝදරයෝ ඉන්නේ. දරුවන්ට 7 අවුරුද්දක් වෙනකම් ඉංග්‍රීසි ගැනගෙන ඉන්නේ. දරුවත් එක්කම කවිදද? එයාගේ ධර්ම අවබෝධය එනකොට ධර්මයේ ඉන්නවා. කරන්න දෙයක් නැහැ. මම කියන්නේ සිංහලනේ මනුස්ස ජීවිතයක් හම්මුනේ ඔය දෙල්ලන් කරන්නේ නෙමෙයි. මේ පව මේ මිනිස් මෙතන විතරයි ගොඩ යන තියෙන්නේ. ඒක හරියට මම උදාහරණයක් කියලා දෙනවා. ඔබ හිතනවා සෙල්ලම් බඩුවක් පේන් කරන්න තියෙනවා ඔබට. පේන් කළොත් තමයි රියල් පහක් හම් වෙන්නේ. මැෂින් එකේ ඔබ ඉන්නේ බෙල්ට් එකේ. බෙල්ට් එකෙන් යනවා මේක. බෙල්ට් එකේ මෙතනින් මේ කොනෙන් එනවා සෙල්ලම් බඩුව එළියට. මේ කොනෙන් යනවා ඇතුළට. දැන් මේ කොනෙන් එන්න කලින් පේන් කරන්න ඕනද? නැහැ. මේ කොනෙන් ගියාට පස්සේ පේන් කරන්න ඕනද? ඒත් නැහැ. එහෙනම් දැන් පේන් කරගන්න තියෙන්නේ මේ පිටේ විතරයි නේද? එහෙනම් මේ ටික ජාන්ස් කරගෙන හිටියොත් දැන් මොකද? ප්‍රියල් පහ ගන්න පුළුවන්. නැහැ. පොඩ්ඩක් පේන් කරලා ගිහිල්ලා. ඒක හැට තල්ල හොට බිමැනි පිටි විසෙන්නේ. ඒ මොකද? භාගය ගිහිල්ලා ඇතුළට. ඉතුරු භාගය පස්ස පැත්ත ගෑල විතරයි ඉතුරු වෙලා තියෙන්නේ. ඉතින් ඕකේ මේන් පොඩ්ඩක් ගන්න හදනවා. කෙරෙන්නේ නැහැ. ඒකට අපහස කරනවා නෙමෙයි. ඒ අයට තවිද්දට අපි අවසර දීලා තියෙනවා. පාරමුණුන්ගේ ඉඳලා තියෙනවා අවුරුදු 65 වෙනකන් කාන්තාවන්ට තවිද්ද දෙන්න කියලා. තව අවුරුදු 3-4ක් යනවා. මොකද ඒ අය එක්ස්කියුස් එකක් දෙනවනේ. අනේ අපිට මේ ධර්මයේ හම්බුන්නේ නැහැ නේ කලින්. හම්බුණා නම් අපි මෙහෙම වෙන්නේ නැහැ නේ. හා ඔකේ. ඒක නිසා දීලා තියෙනවා 65. දැන් වැඩි අවුරුදු 5ක් යනවා ඔන්න 55ක් බස්සනවා. ඇයි? ආයේ එක්ස්කියුස් එක කියන්නේ මොනවද? නෑ මේ ධර්මයේ වෙලම දැන් ඕල් ලංකාවේ දවසකට සීදී 400ක් මුද්‍රණය කරනවා මේ රටේ ඉන්න මේ උත්තම කෙනා. දැන් තව කෙනෙක් දවසකට සීදී 200ක් ගහලා print කරලා බෙදන්න මේ ඊ අවසර ගත්තා. මේ වගේ මහා විශාල වශයෙන් මේක දැන් ව්‍යාප්ත වෙනවා. එහෙම ව්‍යාප්ත වෙනවා නම් කාටවත් කියන්න බෑ අපිට මේක අහුවෙලා තිබුණේ කියලා. හැමෝටම අවස්ථාව දෙනවා මේක කරගන්න. ඉතින් මම ඔබට කියන්නේ මෙතනින් එනකොට මෙතනින් යන්න ඉස්සෙල්ලා මේක ගා ගන්න. ඊළඟ එක තියාගන්නකෝ. ඔය කියන රස්සාවක් කරලා කාලා බීලා වඳ තින්නේ. ඊළඟ එක තියාගන්න. මේක try කරලා බලන්න. අපරාධයක් කරගන්න එක. මාත් අවුරුදු 30ක් විතර කාගත ජීවිතේ. ඒක නම් මම හරියට පසුතැවිලා. හැබැයි එකක් තියෙනවා. මගෙන් මේ ලෝකෙට වෙන්න දෙයක් තියෙනවා. නිකම්ම අරහත් වෙන්න ආපු කෙනෙක් නෙමෙයි ඉන්නේ. මේ ලෝකෙට සේවයක් වෙන්න තියෙන නිසා අර කුණ කෑවා. අපරාධින මම ඉගෙන ගත්තේ. ඒරොනොටිකල් ඉංජිනේර කෙනෙක් කෙනෙක් ගන්න ඉගෙන ගත්තේ මොනව කරන්නද? දැන් මේ දැනෙද්දට යනවනේ. අනිත්‍ය දුක්ඛ අනත් විතර යමෝනේ නිවන් දැන් ගන්න. මෙතනින් එහාට වෙන මොකුත් ඕනේ නැහැ. ඉතින් අපරාධේ දැන් කාලේ නැස්ති. ඉස්කෝලේ ගිහින් මගේ අම්මේ හතරා මාත නැගිට්ටේ. ඉස්කෝලේ යනවා. අපරාධේ ජීවිතේ. ඇයි ගිනි ගිනි ගෑවා? දුන්න ගිනි ගිනි ඉපදෙච්ච ගම මොකද? මොන්ටිසෝරි ඵලයක්. ඊළඟ ගිනි ගිනි දුන්නා දැන් ඉස්කෝලේ ඵලයක්. අවුරුදු 23 කට විතර තමයි ඉමේදී ගෙලින් එළියට එන්නේ. ඊට පස්සේ අලල ඔලුව වුණා මොකද? රස්සාව ගම්මල. රස්සාවෙන් පොඩ ඔලුව උස්ස ගන්නකොට පසාදික ඔලුව වුණා. එහෙන් ඔලුව උස්ස ගන්නකොට ළමයින්ගේ ඔලුව වුණා. ළමයින්ට උගලන ඔක්කොම කැලේ වලට 60යි. ළමයි දීග දින ඔක්කොම හරි. හම්බෝ ළමයි ඔක්කොම දීග දීලා. දැන් ඉතින් හොයනවා පල්ලියක් පන්දලක් කෝවිලක් මොකටද? නැගලා ඉන්න ගිහින්. මත්ය දැන් අර සමාන ආමුරුල් කියන්නේ කේස් මගේ නෙමෙයි මේ වගේ නෙමෙයි කියලා භාවනා කරලා අනිත්‍ය දුක්ඛ වඩන්න ඒතොල සිස්ටමැටික් මොනවා විද්‍යාවක් තියෙනවද අපිට හරියට හරි ඒක දැන් කතා කරමු හරි දැන් එහෙනම් දැන් එතනට එන්න මේ ධර්මයේ ඔබ අහන්න ඕනේ නිවන් පසක් කරා තරුණ කාලේදී ඔය අවුරුදු 60ට එන්න කලින් අවුරුදු 50ට එන්න කලින් කොහොම හරි මේක ඉවර කරගන්න ඔබ වෙනුවෙන් තමයි ආරම්භ කරන්නේ. එතනට ඇවිල්ලා නිවන් දකින්න විතරයි පුළුවන්. මෙන්න මොකක් කරන්න බැහැ. ඒකයි මම කියන්නේ. ඒක නිසා ඒ උදෙසා දහම් අහන්න. මේ රියල් එකට අහු වෙන්න එපා. අපි පව් වලට අහන්න. මේ අවවාද දෙන්නේ දෙන්නේ මෙතනින් ගොඩට එන්න හේතු වාසනාව තියෙන කෙනෙක් ඉන්නවා නම් ඒක නාව ඇදලා ගන්න. පව් වලට අහු වෙලා හිටියම ඔය එකක්වත් තේරුමක් නැතිවද නෙමෙයි අන්තිමට වෙන්නේ ඕකේ ඔළුව ගහගෙන ඉඳලා ඔළුව උස්සලා බලනකොට ජීවිතේ කියන්නේ. අවුරුදු 8ක් විතර මගේ ජීවිතේ කාල ගන්නවා ලන්ඩනෙට. ඇයි ලන්ඩන? කොහෙද ඉන්නේ? ලන්ඩන් ඉංගලන්තේ. මෙහෙම ගියේ ඉන්නේ ඉංගලන්තේ 10,000ක් විතර සල්ලි හම්බුනේ. ඒක තමයි ඉංගලන්තේ අරුමේ. සාමාන්‍ය මිනිස්සුන්ට යන්නම් ඔය බෙඩ්රූම් දෙකෙන් එයා කියේ තමයි මේ දෙක කොහොමද උඹ කියේ කරන්නේ ඉන්නේ. සම්දන්ත කිවන්නේ නැහැ. ඉතින් ඕවට අහු වෙන්න එපා කියලා මම මේ ඔබට කියන්නේ විශේෂයෙන්ම තරුණ ජීවිතේ. තරුණ කාලේ මේක යන්න දෙන්න එපා ඔය අයාලේ. මිනිස්සු කිනි කෙනෙක් දෙවිය හෝ අරයි යන. ඒ අවවාදේ හොඳට ඔළුවේ තියාගන්න. ඒ නිසා පොඩ්ඩක් ප්‍රමාද කරන්න මේක තේරෙන්න. තේරුණාද? පස්සේ දෙන්න දෙමහල්ම ඇවිදින්න මේක කරගන්න. කපල් දෙන ඕනේ තරම් ඇවිද. ඇවිල්ලා ඇවිදින්න කපල් කරන්න නෙමෙයි එන්නේ. ඇවිදින්න නිවන් නැහැ. දෙන්න දෙමහල් බණ අහලා ඉවරද දෙන්න දෙන්න කතා කරගෙන මොකක්ද ඇති කරන්නේ අපි එනවා ඇවිදින්න. පාන්න දෙන්නම ඇවිදින්න තමන්ගේ වැඩේ කරගන්න. එතකොට නියත නීතුවේ පාරේ දකින්න හම් වෙන්නේ නැහැ මේ හැමදේ. නිවන් දකින්නකම් අරහත් වෙද පත් වෙනකම් ආරාමයේ එළියට බහලා යන්න බෑ. යනවල යන්නම යන්නේ. පාළු ගුරු වලට යන්නද බල වලට යන්නද මේ තව දාන වලට යන්නද ඒව කරන්න බෑ. මේ ලස්ස කරන් දාලා ඉන්න පැවිදින්නේ පාළු ගුරු වලට යන්න. නිවන් දැක. මේ අද්දවේ විතරයි ඒකට තියෙන්නේ. මෙතන මිතුනොත් ආයි කරගන්න හම්බ වෙන්නේ නැහැ. ඒක නිසා. හරි. දැන් එහෙනම් බලමු. ඒකත් හොඳ ප්‍රශ්නයක්. අපි ලබපු අත්දැකීම් හේතුවක් වෙනවා මේක කරගන්න. හැබැයි අත්දැකීම් නැති කෙනෙක් අත්දැකීම් අවශ්‍ය ජීවිතය අත්දැකීම් අවශ්‍ය වෙන්නේ නැහැ නිවන් දැක. මොකද දැන් මම කිව්වොත් එහෙම අපි ඉගෙන ගත්ත දේවල් වලින් ලැබිච්ච අත්දැකීම මේක ඉවහල් වෙන්නේ නැද්ද කියලා. ඒක ඉවහල් වෙන්නේ නැහැ කිව්වොත් වැරදි. මොකක් හරි අත්දැකීමක් අපි ලබා ඒකට දාලා නම් ධර්මයෙන් බලන්නේ. එතකොට පොඩි ළමයෙකුට තමයි ඒ අත්දැකීම නැති වෙන්න පුළුවන්. නමුත් නිවිදේ මේ ජීවිතේ කුණු කොටවල ගිහිල්ලා නැහැ නේද? ජීවිතේ කුණු නැතුව පොඩි කාලේ ඉඳලා සබ්‍රහ්මචාරීන් වහන්සේලා ගාව හැදෙන මම මේ කියන්නේ කිනුදේ නිවන් දකින්න උතුමෙක් ගාව හැදෙන දරුවෙක් ගැන සියලු ජීවන ධාරියෝ නිවන් දකින්න ආපයි නේද? වැරදි දැනකට ගියොත් එහෙම ළමයා විනාශ වෙලා ළමයා නිකන් මේල් ප්‍රොසිටියුට් කෙනෙක් බවට පත් වෙනවා. වැරදි දැනක දරුවෙක් කැවිදුනොත් හරි තරඟ කැවිදුනොත් ශ්‍රේෂ්ඨ කිනිසක් ගාව නිවන් දකීම උරුම කරගත්ත කෙනෙක් ගාව කැවිදුනොත් කිනුදේ අවුරුදු දෙක යනකොට දරුවා අරහත් වෙනවා. හිතේ කුණු ගහන හරි අඩු වෙන්නේ තියෙන්නේ. එතකොට ධර්මයේ අර්ථෝක් වෙන ප්‍රමාණය වැඩි. එතකොට මේ දැන් අද ඔබ ධර්මයේ අරෙන් අහලා මෙහෙන් අහලා මෙහෙන් අහලා මෙහෙන් අහලා බණ අහන්න ගත්තට පස්සේ අරකදරි මේකදරි අරකදරි මේකදරි අරකදරි මේකදරි කියලා තරඟවලු වෙ ඉන්න වෙනවා. නමුත් මේ දරුවන්ට එහෙම එකක් නැහැ. මුලින් ඉඳලා වැටෙන්නේ සාරෝ ධර්ම. iPhone සංකාර නැහැ. දැන් iPhone ධර්ම තියනවා නේද? නේද? iPhone ධර්ම මේකට අවුරුදු 6කට ඉස්සෙල්ලා තිබුණේ නැහැ නේද? දැන් iPhone ධර්ම කියලා ධර්මයක්ත් තියෙනවා. iPhone කියප ගමන් මැවිලෙන් නැද්ද රූපයක් හිතේ? අනේ නැගන්නේ. ඒකට ආසාවකුත් එන්නේ නැද්ද? ආසාවකුත්. දැක්කද? අර එහෙම දේවල් පොඩි කාලෙම නැවතුණා. ඒ දරුවන්ට තියෙන අර බාහිර ධර්ම හරි අඩුයි. ඒක නිසා හිත පිරිසිදු කරගන්න හරි නේසි. පාරිශුද්ධ හිතක් ආවට පස්සේ ඒක නෙළුම් කොල්ලක් වගේ. iPhone ධර්ම නෙමෙයි. මේ ලෝකෙ තියෙන මොන ධර්මයක් නැස්සත් ඒකේ ඇලෙන්නේ නැහැ. නෙළුම් කොලේ වතුර වන්දන්නේ නැහැ වගේ. නිසල යනවා. ඒක නිසා පැවිදි වෙන්න තියෙන හොඳම වයස තමයි අවුරුදු 7ක් 20ක් අතර කාලේ. අපි උනත් ප්‍රමාදයි. බුදු වෙන්න තියෙන කාලේ වෙනස්. ඔබ උන්වහන්සේම හොයාගෙන යන්නේ තමයි. එතකොට ඒක 7 අවුරුදු වීදී වෙන්න හේතුව නැහැ. බුදු වෙනවා කියන්නේ. ඔබ උන්වහන්සේ සත්‍ය හොයන්නේ නැහැ. නිවිත පරීක්ෂණ කර කර මේක මෙහෙම කර කර යන්නේ නැහැ. එතකොට ඒක සත්වෘතු වීදි වෙන්න බෑ. හැබැයි එහෙම උත්තර මේක කරගත්ත උත්තරේ එක්කව සත්වෘතු වීදි පැවිදි වෙන තියනවනේ. අට වෙනකොට මොකද වෙන්නේ? ඉතින් මම මට පුළුවන් ප්ලේන් එක ගලවපු කැලි ටිකක් ගන්න කියලා. දැන් ඔක නිවර්ත් එකේ සම්බන්ධ මොකද? ඔය ප්ලේන් එක යන්නේ කොහොමද කියලා ගේ කියලා දෙන්න පුළුවන්. මොකද්ද නිවර්ත් එකේ තියෙන සම්බන්ධය? අනිත්‍ය දුක්ඛ අනාත්ම තේරුම් ගන්න විතර නිවනේ තියෙන්නේ. ඒකයි මම කියන්නේ නිවන කියන එක හරිය ලේසි දෙයක්. ඒ දේ කරන්න ලේසි. ඔබ නිමේ මේ සාමාන්‍ය ජීවිතේ ඉන්නකොට කොච්චර දේවල් ඉගෙන ගන්නවද? දොරක් අරින්න වහන්න ඉගෙන ගන්න. පාරේ යන්න ඉගෙන ගන්න. හවුද නැන්නේ? නිකන් පාරේ යන්න බැන්නේ. පාරේ යන්න ඉගෙන ගන්න. ඊළඟට කලර් ලයිට් එකකින් ෆයින් ඉගෙන ගන්න. දැන් ඩ්‍රයිවිං ලෙසන් 100 ගිහිල්ලා මේ රටේ ඩ්‍රයිවිං ලයිසන් එකක් ගත්තේ ඔන්න. ඈ? ඒවල යන්න ඕනේ. ඊළඟට ඒකේ තියෙන තියරි ටෙස්ට් එක කරන්න ඕනේ. ඉතින් බලන්න මිනි ජීවිතේ ඉන්න කොච්චර දේවල් ඉගෙන ගන්න. පැවිදිලා ඉන්න මොකද ඉගෙන ගන්න? අනිත්‍ය දුකලත් වන්නේ. නිරුර හොද හරි සරල දැනක් තියෙන. ඉතින් ලෝකයේ සංකීර්ණ වෙන්න වෙන්න මොනවද තියෙන්නේ? පුළුවන් තරම් තව ඉගෙන ගන්න. තව ඉගෙන ගන්න. දැන් ඔබ තව අවුරුද්දක් යනකොට මේකට වඩා ගොඩාක් දේවල් ඉගෙනගන්න. ඉගෙන ගන්නවා විතරක් නෙමෙයි ඒක මතක තියාගන්න. නැත්තම් ඔබට මේ සමාජයේ ඉන්න දැන්. ඒකයි. සමාජ සංකීර්ණ සමාජ දෙන ගමන් කියන්නේ ඒකයි. භක්ති කරත්තෙන් ගිය මිනිස්සු අද ආසයානාවලින් ගිහින්න රෑ නිදා ගන්නත් නැන්නේ මිනිස්සු. මේ අද මම නිදා කියලා දන්නේ. ඊයේ නම් යාමාද ෆයිට් එක නැක මම නේ තාලු. භක්ති කරත්තෙන් ආව රෑ යන්නේ නැහැ නිදා ගන්න. එහෙනම් රට හිඳසකට ඉන්නෙත් නැහැ. ඒක රටක් ඇතුලේ ඒක ගමක් ඇතුලේ මොකද ලංකාව මෙහාට ගිහින් එහා ගනවන්න කරන හරක නැහැ. එහෙනම් භක්ති කරත්තෙන් මෙහාට ගිහින් එහා ගනවන්න බල කියන්නේ යන්නේ නැහැ. ඒක ලෝකේ සංකීර්ණ වෙන සංකීර්ණ වෙන මිනිස්සු දුක් විඳිනවා. හැබැයි මිනිස්සු හිතන්නේ නෝ. හරි සපයි කියලා. නෑ මිනිස්සු දුක් විඳිනවා. අපි හැමෝම දුක් විඳිනවා. හරි. ඒක දාන්නක පැත්තක දැන් අපි කාරණාවටමයි. දැන් බලමු ලෝකේ අනිත්‍යයි කි. මේ ලෝකේ එකම එක වස්තුවක් තියෙනවද? උඩින් පාතේ. දෙයියෝ මවපුව. අස්පනාපිට කියනවනේ දෙයියෝ මවපුව තියෙනවා. ඒක නේද හස්පනාපි දෙන්නෝනේ දෙයියෝ දෙයියෝ මලුවා කිව්වා නෑ මවපා ආමලගේ දෙවියන්ද කියලා මගේ අල්ලුන්ට රෝස මලක් මවපා දෙයියෝ නම් මේ මිනිහෙක් මවනවා පුළුවන් දෙවියන්ට පොඩි රෝස මල පිච්ච මල කියන්න පිච්ච මල දෙත්තම් මවපා දෙලිකට හැකියක් තියෙන ගියාම එහෙනම් දැන් අපි බලන්නේ මේ ලෝකෙට දේවල් ඇති වෙන්නේ කොහොමද මේ ලෝකෙට දේවල් ඇති වෙන්නේ හේතුන් ගැළපিনা බැඳීමෙන් හේතුන් පටිච්ච සම්බූත මොනවද බොහොම මේ හිමින් මේක කතා කරන්නේ සමාධිගත වෙන්න නොවෙන්න මට්ටමේ කතා කරන්නේ මේක හොඳට තේරුම් ගන්නවා හේතුන් පටිච්ච සම්බූත සම්බූතය කියලා කියන්නේ එකතු වීමෙන් පෙනෙනවා එහෙනම් හේතුන් පටිච්ච හේතුන් පටිච්ච ගැළපිනා සකස් වීම ඕක තව ඕකට තව ගැඹුරු තේරුම් වලට යනවා ඉස්සරහට චිත්ත වීති වලට යනවා එතකොට අපි කියනවා කැමැත්තෙන් බැඳීමෙන් කියලා හැබැයි ධර්ම වස්තු වලට යනකොට කැමැත්තෙන් බැඳීමෙන් කිව්වොත් එහෙම එතන බුද්ධිගල නාමයක් එන්නේ ඒක නිසා අපි ඒක පොඩ්ඩක් එහාට දාන හේතුන් ගැළපিলা සකස් වීම විද්‍යාමාන වෙනවා මේක තමයි ලෝකේ තියෙන ස්වභාවය ගින්දර හදන්න පුළුවන් ඔබට ගින්නක් හදන්න බෑ අපිට ගින්න හැදෙන්න හේතු එකතු කරන්න පුළුවන්. ඔය හේතු එකතු කරන දේට කියනවා සංකාර කරනවා කියලා. හේතු එකතු කරනවා කියන්නේ සංකාර කරනවා. එහෙනම් දෙයක් විද්‍යාමාන වීම උදෙසා හේතු එකතු කරන්න පුළුවන්. විද්‍යාඥයෝ හොයාගෙන තියෙනවනේ. දාහිය ද්‍රව්‍යයක් තියෙනවා. ඒ කියන්නේ ගිනි ගන්නා සුළු ද්‍රව්‍යයක් තියෙනවා. ඒ ගිනි ගන්න උෂ්ණත්වයට එන්න ඕනේ. දහන පෝෂකයේවත් ඔක්සිජන් වාතයෙන් තියෙනවා. ඔය තුනේ එකතුනේ ගින්න විද්‍යාමාන වෙනවා. මිසක් මේ ගින්න කාටවත් ඇති කරන්න බෑ. දැන් මාගාව තියෙනවා ගිනි පෙට්ටිය. මම මේ ගිනි පෙට්ටියෙන් මේ ගිනි කූර දහනකොට මේ මහත්මයා හිතාගෙන ඉන්නවා ගිනි දැන් ගින්දර පත්තු වේවා. මේ මහත්මයා හිතන් ඉන්නවා පත්තු නොවේවා. දැන් මම මේක මෙහුවා. දැන් මේක පත්තු වුණා. දැන් පත්තුනේ මේ මහත්මයා හිතන් හිටු වෙන්න. හොඳට බලන්න. මේක පත්තුනේ මේ මහත්මයා හිතන් හිටු වෙන්න. හැබැයි මේ මහත්මයා හිතාගත්තොත් මේ හිතපු දේ නිසායි මේක උනේ කියලා. මේ මහත්මයා ගින්නට ඇලෙනවද නැද්ද? ඇයි? ඇයි? මට ඕනේ තැනක මට ඕනේ විදිහට මේක පවත්වන්න. කියලා දෘෂ්ටියට වැදගත් කරගන්න. නමුත් අපි හොඳටම දන්න කාරණාවක් මේ මහත්මයාගේ හිතාවේ හිතනවද නැද්ද මේ මහත්මයා හිතනවද නැද්ද කියන එක මේ සමීකරණේ නැහැනේ කොහෙවත් තියෙන්නේ මොකද්ද දාහ්‍ය ද්‍රව්‍යයයි දහන පෝෂකයයි ජ්වලන උෂ්ණත්වය ඔය තුනේ එකතුව සමානයි ගින්න සෝඩියම් ධන ක්ලෝරින් සමානයි සෝඩියම් ක්ලෝරයිඩ් සෝඩියම් කන්න පුළුවන් කෑවොත් එහෙම කට පුපුරයි කටට දාගත්තොත් එහෙම ඇයි කෙලත් එක මිශ්‍ර වෙලා තෝක් ගල පුපුරයි වතුරට දැම්මම මෙහෙනවනේ එහෙනම් සෝඩියම් කන්න බෑ ක්ලෝරින් කන්න පුළුවන් බැරිලේ පොයිසනස් ගෑස් ටොක්සික් ගෑස් එකක් එහෙනම් සෝඩියම් කන්නත් බෑ ක්ලෝරින් කන්නත් බෑ ඔය දෙක එකතු කරලා හැම කවුරු හරි කෙනෙකුට පුළුවන්ද ඔය දෙක එකතු වෙලා දානවා මිසක් සෝඩියම් ක්ලෝරයිඩ් නේද බෑ විද්‍යාඥයෝ මොකද කරන්නේ සෝඩියම් ටිකක් අරන් ක්ලෝරින් ටිකක් අරන් ඔය දෙක එකට දානවා හැබැයි මුලින් දැම්මට හරියන්නේ නැහැ ඊට පස්සේ මොකද කරන්නේ? ඒකට ඕනේ උෂ්ණත්වයක් දෙනවා. ඒත් හරියන්නේ. ඒකට ඕනේ පීඩනයක් දෙනවා. ඒත් හරියන්නේ නැත්නම් ඒකට ඕනේ තවම හරි දිනන එකක් දෙනවා. ඔන්න ඔය ටික දුන්නට පස්සේ මොකද වෙන්නේ? අන්න සෝඩියම් ක්ලෝරයිඩ් හැදෙනවා. එහෙනම් දැන් ඕකෙන් තේරෙන්නේ නැද්ද? හේතු ගැළපීලා සකස් වෙයිද? ඵල නිර්මාණය වෙන්නේ. මෙතන ඉන්න කාටවත් පුළුවන් හොද්දා කරන්න. මෙතන ඉන්න කාටවත් පුළුවන් හොද්දා කරන්න. හොද්දා කරන්න කාටවත් බැහැ. පුළුවන් මොනවද? ඒක සාධාරණ ද්‍රව්‍ය ටික දාන්න. හේතුන් ටික දැම්මහම හොද්ද හැදිලෙනවා. එහෙනම් හේතුන් ගැළපීලා බැඳීමේ ගැළපීලා සකස් වීමේ විද්‍යාමාන වෙනවා මේ ලෝකෙත් ඉන්න දේවල්. තව උදාහරණයක් ගන්න. මේ මේසේ හදන්න පුළුවන් ද කාටවත්? මේසේ හදන්න බෑ. මේ ලෑල්ලට කකුල් දෙකක් ගහන්න පුළුවන්. ඒ ගැහුවම මේකට එන එකක් මොකද්ද? මේසේ කියන්නේ. අර හේතු එකතු වීමේ. දැන් ඔබ එතකොට මේකට ගැහුවයි කියලා කියන්නේ කකුල් දෙකක් ගැහුවයි කියලා කියන්නේ මොකද්ද? ඔබ මේකට දාන හේතු එකතු කළා. සංකාර කරන හේතු එකතු කළා. හේතු එකතු කළාම මෙන්න ඵලය තියෙනවා. දැන් මේ දෙක අයින් කළා දැම්ම. කකුල් දෙක දැන් අයින් කළා දැම්ම. මේක එනිමෝ මේසයද? තවදුරටත් මේක මේසයද? නෑ. මේක නීකෑල්ල. ඒ නීකෑල්ලට තව නීකෑලි දෙකක් ගැහුවාම ඔන්න ඒක මේසයක්. එහෙනම් මේසය කියන එක විද්‍යාමානය. මේසය කියලා ඇත්තටම දෙයක් තියෙනවා? නෑ. මේසය කියන එක විද්‍යාමාන වෙනවා හේතු සකස් වීම. එහෙනම් කිමුදිනි දරුවා කියන කෙනා විද්‍යාමාන වෙන්නේ මොකෙන්ද? හේතු සකස් වීම. අද ඔබගේ දරුවා ජීවතුන් අතර ඉන්නේ ඔබ කැමති හින්ද? නෑ. හේතු සකස් වීම. හේතු තියෙන නිසා ඒ දරුවා ඉන්නේ. කවදාහක්වත් මුලා දෘෂ්ටියට වැටෙන්නේ නැව ඔබගේ දරුවා හෙට ජීවත් වෙයි කියලා. හෙට ජීවත් වෙන එකක් නෑ කියලා දෘෂ්ටියට වැටෙන්නත් එපා. දැන් ඔබට තේරෙනවද? ඇතත් නෑ නැතත් නෑ. මේ සම්බුද්ධ සාධනයේ ඇතත් නෑ නැතත් නෑ. ඉතින් ආත්මයක් අනාත්මයක් ගැන කතා කරා. එතකොට මේ හිතක් කොහොමද ඒ කියන්නේ ඒ වගේ දෙයක් හැදෙන්නේ? ඒ කියන්නේ මෙච්චර ලෝක ධාතු තියෙනවා මේ වගේ හිත. එතකොට දැන් අර අන්‍යයන්ගේ දැන් ක්‍රිස්තියානියාගේ මේ කියන්නේ දෙවියන් වහන්සේ විසින් මේ මිනිසු නිර්මාණය කරාගේ. එතකොට දැන් අපේ ධර්මයේ තියෙනවා කියන්නේ බ්‍රහ්ම ලෝකෙන් ඇවිල්ලා අපි මේක හැදුණා කියලා. එතකොට දැන් මේම හිතක් දෙන්නේ. එහෙම බ්‍රහ්මයේ හැදෙන්නත් විදිහක් තියෙනවනේ. මොකක්ද මේ ඔය ප්‍රශ්නේ උත්තරේ ධර්මයෙන් ගන්නන්නේ. ඒකට හේතුව තමයි ආපස්සරේත බ්‍රහ්මයෝගී මේක කලින් කිවිච්ච පුදුලි. එතකොට ඕකේ කෙරවල හොයන්න යන්න එපා කියලා බුදුහාඳුනෝ කියලා දෙන්නේ. බුදු දෙනකොටවත් ඕකේ කෙරවල දකින්න බෑ. බුදු අපේ බුදුහාඳුනෝ අවුරුදු 100 ජීවත් වුණා. බුදු වෙලා ජීවත් වුණේ අවුරුදු 45. ඔය අවුරුදු 45 බුදු වෙච්ච මොහොතේ ඉඳලා බලන්න ගියා නම් එහෙම උන්වහන්සේ කවද්ද මේක ඉන්න පටන් ගත්තේ කියලා. උන්වහන්සේ අවුරුදු 80 හිමිවම් පානවා කිසිම දහම් පොතක් කියන්න නැතුව. ඒ තරම් ඈත ඉඳලා ඉන්නේ. මේක කෙලවරවල් පනවන්න බෑ. ඒ තරම් ඈත ඉඳලා මේ ගමනේ ඉන්නේ. එතන මේ ගමනේ ඉන්නේ ස්ථිර සත්වයෙක් කියලා කවුරුත් නැහැ. හැබැයි ඒකට අදාළ දේවල් අර දේශනාවල තියෙනවා. අපි ඒකට තව කීයේ මොකද ඒකට දැන් ඕකට උත්තර දෙන්න ගත්තොත් මේක චිත්තානුපස්සනාවට හැරෙනවා ඒක පාරට. හරිද? ඒගොල්ලෝ කියන්නේ මම ඇත්තටම කතා කරා දැන් අපි කම්පැනි ඉන්නේ සම්පූර්ණ ක්‍රිස්තියානි. ඒගොල්ලෝගේ තර්කයේ තියෙන්නේ මේක. ඒක මගෙන් අහුවම මොකක් ආගම බුද්ධ ආගම. එතකොට ඔගොල්ලෝ මිනිස්සු ඇවිල්ලා කවුද? එතකොට අහන ප්‍රශ්න දෙක මම එදා අසරණ වුණා ඒ වෙලාවේ දැන් මට දෙයක් කියන්න පුළුවන් නමුත් අර ඒ ප්‍රශ්නේ තාම කියනවා නමුත් ඒක අදාළ නැහැ දැන් නිවනට නමුත් අර ඒකයි මම හිතුවේ ඔව් නෑ නෑ ඒක තමයි ඇත්ත නැත්ත කියන ප්‍රත්‍ය දෙකෙන් පලවන්න බැහැ හරි දැන් ගමුකු මෙතන ඉන්නවා ජේමිස් දැන් ඌට අවුරුදු 30යි ඌට අවුරුද්දේදී ඌ මොකද ඌට අවුරුද්දක් වෙනකොට ඌ මොකද? ඌ ජේමිස් නේ. අවුරුදු දෙකේ ඌ කවුද? අවුරුදු 10ේ ඌ කවුද? දැන් 30ේදී ඌ ජේමිස්. අවුරුදු 40ේදී ඌ කවුද? ඒ ජේමිස්. අවුරුදු 60ේදී ඌ කවුද? ඒ ජේමිස්. අවුරුදු 80ේදී ඌ මැරෙනවා. අර මීයක මොකක්ද කියලා කියන්නේ? ඒ ජේමිස් කියලා කියන්නේ. එහෙනම් විමුති මේ හේතුන් සකස් වීමෙන් මේ මේ විදර්ශනා ප්‍රඥාවට එන්න සෝතාපන්නයා ටික දවසක් යනවා. මම මේ කියන එක ඔබට තේරෙයි දැන් කිව්වහම. ඔබටම මේක වැටහෙයි ඊට පස්සේ යම් දවසක. මම මේ කියන්නේ. තින්ගදනි මේ සත්‍යය එක අන්තු මාත්‍රයක්වත් පවතින්නේ නැහැ. මේ ඔබ ඒකයි මම කියන්නේ මේක ක්‍රිස්තියානි කෙනෙකු වල දේරුම් කරන්න බෑ. මොකද ඒ හැම ආගමක්ම ඇත නැත කියන සත්‍ය දෙකේ තියෙන අංග. බුදුදහම හැරෙන්න මේ ලෝකයේ තවත් ආගම් ಜಾති 62ක් තියෙනවා. ඊට වඩා ආගම් තියෙන විදිහක් නැහැ ලෝකෙ. ඒ ආගම් 62කින් 44ක් ආත්මවාදී 18ක් අනාත්මවාදී. ඔන්නෝ ආකාරයෙන් තමයි මේ කියන්නේ. ක්‍රිස්තියානි ආගම කියන්නේ එක්තරා අනාත්මවාදී ආගමක්. ඒගොල්ලෝ කියන්නේ මොකක්ද? මෙතනින් පස්සේ ආයෙ මොකුත් නැහැ කියලා කියනවා. කොහෙන් කොහෙන්වත් උඹලා ආමෙත් නැහැ එකපාරට ජොක් කරලා දෙයනවා නේද බැලුවා. ජොක් කරලා දෙයනවා නේද කතා. එහෙනම් ඇත උනා නැතද. හැබැයි ඇත නැත කියන පත්තෙන් බුදුදහමේ කිසිම තැනක් පැහැදිලි නෑ. එහෙනම් හැම මොහොතකම දකින්න මේ වෙලාවේ ඔබ කියලා කියන්නේ මේ හේතු ටික සකස් වෙයි. ඒ හේතු ටිකේ සකස් වීමෙන් කම්මැලි බවක් හැදුනොත් අන්න එතන මොකක් හද ගන්නවද? කම්මැලි ධාතිකයා හදනවා. ඒ හේතු ටිකේ සකස් වීමෙන් නිදිමත බවක් හැදෙනවා. නිදිමත ධාතිකයා හදනවා. එහෙනම් ඒ මොහොතේ ධාති හදගන්න ස්වභාවයක් තියෙනව නේද? ධාති උදා වෙනවා. ඒවත් හට ගන්නවා කිව්වත් ඒත් ටිකක් අමාරුයි. ධාති උදා වෙනවා. අවිද්‍යා පත්‍ය සංඛාරා වශයෙන් ඒ එන ක්‍රම වේදෙන් උදා වෙවි යවිලා ධාතිය පූර්ණ වෙනවා. ඊට පස්සේ ඔක ජරා මරණයට ගියා. ඔය දුකෙන් ගැලව ගන්න ආයසරය තව ධාතිකෙක් හදා ගන්නවා. අවිද්‍යාව එක. කොහොම ක්‍රම වේදයක් කියන්නේ? එතනට එන්නේ ඉතින් අපි පොඩ්ඩක් අර ගිය කාරණාව කතා කරමු. හරි? ඔය හැම ප්‍රශ්නයකටම උත්තරයක් තියෙනවා. වෙලාවේ ප්‍රශ්නයක් තමයි තියෙන්නේ. ඒක මෙතනට ගැළපෙනවද මේ වෙලාවේ මේකට හරියනවද කියන එක විතරයි. ඒක නිසා ඕනේ ප්‍රශ්නයක් අහන්න. ඔබ අහන ප්‍රශ්න වලට සියලු උත්තර මම දන්නේ තියෙන්න පුළුවන්. දන්නේ නැත්නම් මම මොකද කරන්නේ? මම දැනගන්න ඕයි. මම සමාධිගතව බලන්න මම මොකද්ද කියන්නේ? අහන ප්‍රශ්නේ. ඉතින්ලා කොහොමද ත්‍රිවිධකයක් පරිශීලනය කරලා ඒ සමාධිගත ගම සභාවයකට අනුව කියු දෙය එහෙම දුන්නේ පිළිගන්නේ නැතුව මොකද්ද කියලා ක්‍රමයේදී බලල වෙලා යන්නේ ඒකට උත්තරේ හොයනවා. ඒක නිසා ඕනේ ප්‍රශ්නයක් අහන්න. ඒක ඉහි ප්‍රශ්නයක්. හරි. දැන් එහෙනම් අපි අතට ආයේ ඉහෙල බලමු. එහෙනම් දැන් මේ හේතුම් පටිච්ච සම්පූර්ණං. එතකොට කිරි හොද්දක් හදන්න පුළුවන්ද කාටවත්? නැහැ. ඒකට අදාළ කර්ම එකතු කරන්න විතරයි පුළුවන්. ඒකට අදාළ කර්ම එකතු කළාම කිරි හොද්ද කියන එක විද්‍යාමාන වෙන පටන් ගන්නවා. ඒක තමයි ස්වභාවය මේ ලෝකෙ. එහෙනම් ඔය කියන එකක්වත් අපි කැමති නිසා තියනවා කියලා එකක් නෑ. අම්මා ජීවතුන් අතර ඉන්නේ අපි කැමති නිසා නෙමෙයි. ඒකට අදාළ හේතු තියෙන නිසා. අද දරුවා හිනාවෙදී ඔබ ගාවට දුවගෙන එනකොට ඒ දරුවා එහෙම ඉන්නේ ඔබ කැමති නිසා නෙමෙයි. ඒවට මේ හේතු 10000ක් බලපාල 20000ක් බලපාල ඔය කොහොම හේතුන්ගේ ප්‍රතිඵලයක් විදියට දරුවා හිනාවෙදී ඔබ ගාවට එනවා. දැන් ඕකට ඔබ ඇලුනොත් එහෙම මොකද වෙන්නේ? ඇත්තටම කියන්නේ ඇයි ඔබ ඇලින්නේ ඒකටද? ඔබට හිතෙනවා මොකද්ද? ආ මේකනේ මගේ කැමැත්ත තියෙනවා කියලා. මගේ කැමැත්ත තියෙනවා කියන හිතිලා මේකට ඇලුනොත් එහෙම තින්වදුනේ. ඔන්න විනාශේ පටන් ගත්තා. දැන් ඊළඟ මොහොතේදී අඬන්න නෑ. ඇයි? ඉතින් මේ හේතු ටික බලයක්. ඒ එනකොට කකුල් දෙක පැල්ල දඩොස් ගාලා වැටෙනවා ළමයා. පැල්ල නාලැයිල කැඩිලා ලේ ගලනවා. දැන් අර ඇලිච්ච දෙයට නේද දැන් මේක උනේ. දැන් ඉතින් මොකද? යදනිච්ච තන්දුක්ක අන්න අර අනිච්ච දෙයට ඇලුනනේ දැන් මොකද දැන් දෙක අනිච්ච දෙය අනිච්ච විදිහට දිනන දේ දැන් ඉඳලා අවබෝධයෙන් ඉන්නවා දරුව දුවගෙන එනවා මේ හේතුවම ඵලයක් ළමයා අතින් අල්ලගෙන ඉන්නවා හිතින් අතහැරලා ඒ ළමයා දුවගෙන එන එක අස්තේරයි ඒකෙන් අනිච්චං අන්තුවා හැබැයි අස්තිර නිසා ස්ථිරයි කියලා හිතාගන්නේ මේ ළමයාට ඇලුනේ. අපි හොඳටම දන්නවා මේ හිනාවෙන් ළමයා ආදීකින් අඬයි දන්නේ. අපි දන්න හිනාව ස්ථිර නෑ කියලා. හැබැයි ඇලුනේ. අර මගේ හැමැත්තේ තියෙනවා. ඔන්න ඔන්න ඔතන තමයි ගැඹුරුම හරිය අල්ලගන්නේ. අනිච්ච අනිත්‍ය වෙන් වෙන්නේ ඔන්න ඔතනදී. මේ ලෝකෙට අපි ඇලෙන්නේ ස්ථිර නිසා නෙමෙයි. මේ ලෝකෙට අපි ඇලෙන්නේ අපේ වශයෙන් මේ පවතිනවා කියලා ගත්ත දෘෂ්ටි. දැන් අපි ගමු මේ දැන් අපේ වශයෙන් මේ පවතිනවා කියලා අනු දෘෂ්ටියක් ගන්න. ওই දෘෂ්ටියක් ගත්ත ගමන් අපි ওই වස්තුවේ ඇලෙනවා. හැබැයි දැන් මොකද වෙන්නේ? ඕකට ඇලිච්ච ගමන් අර හේතු වෙනස් වෙනකොට අර ඵලය වෙනස් වෙනවනේ. දැන් අර දිවිත් ස්වභාවය වෙනස් වෙනවා. දැන් මොකද වෙලා? දැන් දුක. ඉතින් තින්වදින ඔහොම දුක නොවන එක දේම එක වස්තුව කියනවා ලෝකෙ තියෙන දේ. ඔබ ඇලුනොත් ඔබට දුක නොගෙනත් දෙන එක වස්තුවක් කියන ලෝකෙ තියෙන. කාර් එක. දැන් ඔබ කාර් එකක් ගන්නකොට හිතනවාද මේක දැන් ඉහෙට හැදිලා චෝක් වෙත් මේ ඉඳන්නේ? එහෙම හිතනවා. නෑ හිතන්නේ නැහැ. මම උජාවියෙන් මේක නැගලා යනවා. ඒක නිසා තමයි කාර් එක ගන්නේ. පාර පංචක දීල වෙලා පාරේ ඉඳලා අර මේසේ ඉඳන්ක 55 තියෙන වෙලාවේ පාරේ ලැගල මාත්‍රි වාහනයක් යනවා ඉඳලා ඔහුගේ මේ ඇදගෙන එන්නේ එහෙම හිතනවා. එහෙම මොකද නෙමෙයි හිතන්නේ. ආදීනවේ කියන එක පේන්නේ නැහැ. තේන්නේ ආස්වාදේ. මොකද හිත ගන්න ආස්වාද විතරයි. එතකොට මොකද වෙන්නේ? දැන් වාහනේ තැලුම් කළා. වාහනේ ගත්තා. දැන් හිතන් ඉන්නේ වාහනේ ගත්ත මොහොතේ ඉඳලා මේක මගේ වාහනේ තියෙන්නේ කියලා. ඇයි මගේ වාහනේ තියෙනවා කියලා හිතාගෙන ඉගත්තේ? මේ ධර්මයෙන් වාහනේ මොහකරි වෙච්ච ගම ඔන්න කේන්ති. කේන්ති කියලා කියන්නේ දුක ප්‍රතිපලයක්. දැන් කේන්ති. දැන් දුකයි. ඉතින් එහෙම වස්තු නම් මේ ලෝකේ තියෙන්නේ. ඔය එක වස්තුවක සාරයක් තියෙනවා. gini pelen rattala dilihena yakadayak tiyena. ඔබගේ ඉස්සරහින් කියලා දෙනවා. මේ පැත්තෙනුත් යකඩයක් තියෙනවා, මේ පැත්තෙනුත් යකඩයක් තියෙනවා. එක යකඩයක් තියෙද්දිද ඔබට දුක? යකඩ තුනක් තියෙද්දිද ඔබට වැඩිපුර දුක? නිනිහෙලා නිනිහෙනවා මේ යකඩ තුන. ඇයි මේක මේ එකයි ඉස්සෙල්ලා අල්ලන්න දෙන්නේ? යන්තම් නැගිටින අල්ලන නැගිටනන් හරි වගේ තියෙනවා. ඒක මදිවට කිව්වම මොකද්ද? අනේ මට තව එකක්. අනේ මට තව එකක්. එක ළමයකින් අම්මා කෙනෙක් හිතනවා. මේ ඉතින් උරතලියට දුවගෙන එනකොට කොච්චර ජොත් අපි තව එක කෙනෙක් හදන්නේ? තව එකෙක් හිටා. දැන් දෙන්න. අනේ කොච්චර ජෝක්ද නේද දෙන්න නේද? තව එකෙක් හද. එක ළමයෙක් ඉන්න අම්මද දුක් විඳින ළමයි තුන් දෙනෙක් ඉන්න අම්මා. තිනුනේ එක ළමයෙක් ඉන්න අම්මා එක ළමයාට ලෙඩ හැදුනහම අඬනවා. ළමයි තුන් දෙනෙක් ඉන්න අම්මා ළමයි තුන් දෙනාටම ලෙඩ හැදුනහම තුන් පාරක් අඬනවා. එක පාරක් අඬන අම්මද දුක් විඳින්නේ තුන් පාරක් අඬන අම්මද දුක් එහෙනම් මේ මිනිසුන්ට පිස්සුද වින්නතුනි එක කාර්යයක් මදිවට තව කාර් පහක් විතර ගියන් ඉන්නේ මාන්නේ උදුම් වෙලා දැන් තේරෙනවද මිනිස්සු දුක් විඳින හැටි දවසින් දවස දුක් විඳලා ගොඩ ගහනවා ගොඩ ගහන්නේ ඔන්න පටන් ගත්ත තැනම බලන්නේ ගොඩ ගහන්නේ කොහොමද කියලා පටන් ගත්ත තැනම බලන්න ගොඩ ගහනවා ගොඩ ගහන්නේ කොහොමද කියලා ගොඩ ගහන්නේ අර සාරයි කියලා ගත්ත දෘෂ්ටිය ඇයි සාරයි කියලා ගත්තේ මගේ වසංගේ තියෙනවා එහෙනම් මේ හෙනගෙඩියට හේතුව තමයි තින්විදින ඔය ඉච්ච උන්නේ අය. මගේ වශයෙන් තියනවා කියලා අල්ල ගන්න හදන්නේ. අපි කතාද බඳින්නේ. අපි කවදාකවත් කතාද බඳිනකොට හිතයිද? අනේ මේ ගෑණි ඇනේ. ඔය ගෑණි කකුලක් මිස්සල වැද ඔළුවෙන් වැදුවා. ඔය ගෑණිට අන්තභාගය හැදුණා. ඈ ඔය ගෑණිට අන්තභාගය හැදුණොත් එහෙම මුළු ජීවිත කාලෙම ඔය කරත්තේ වැදගත් ගුණෙක් වගේ ඔය ගෑණිට රාත්‍රි සප්පායම් කරගෙන ඉන්නේ. අපි ඔය හේතුව හිතනවාද? අනාගතේ ළමයි හිතයිද? හිතන්නේ හොඳට අද වැළලේ යනකොට හරි සෝක්තා. ඒක තමයි හිතට ඇදෙන්නේ. මේ විදිහටම පවත්වාගෙන යන්න පුළුවන් කියලා තමයි හිතෙන්නේ නැහැ. හිතෙන්නේ නැහැ මේ මහා ගිනි ගෙඩියන්නේ මේ භාවය ඇවිදින්නේ. කාන්තා හිරුවේ දෙපැත්තට හිතාගන්න. කවදාකවත් හිතෙන්නේ නැහැ මේ මහා ගිනි ගෙඩියක් මේ භාවය ඇවිදගෙන යන්නේ කියලා. හිතෙන්නේ මොකද? අම්බෝ දුරු ගිනියක් කියන්නේ. ඉතින් කොහොම හරි අරගල කරලා කොහොම හරි කතාව බලලා ගෙදර ගියා. එදිනෙම දවස් දෙක යනකොට තේරෙනවා මොකද? ඇත්තම එන්න ඉරිගිරියන එන්න ගිහිල්ලා තියෙන්නේ. දැන් ඉතින් කරන්නේ නැහැ. දෙරේ වැඩගත්තා නේ. දැන් ගහගෙන යනවා. ඔන්න ඔය සංකල්පෙට තමයි එන්නේ අන්තිම. තින්නදින ඇයි තමන්ගේ විරිද ගෙදර ඉඳන් දෙන විරිඳාව පස්සේ යන්නේ මිනිස්සු? මම ඔය මිනිසුන්ට දොස් කියන්නේ නැහැ. ඔය දොස් කියන්නේ මිනිහෙක්ට නෑ. ඒකයි මම කියන්නේ. එතන දොස් කියන්නේ මිනිහෙක් නෑ. සිත් පරම්පරාවක් තියෙනවා. මේ වැරද්ද කරපු සිත් පරම්පරාව නෙමෙයි ඊළඟට තියෙන්නේ. ඒ හිත නෙමෙයි ඒ හිත ගියා. දැන් වෙන එකෙක් ඉන්නේ. අන්තිමට තියෙන්නේ මී මරන්නේ එකේ. හිරේට හිඳින් දන්නේ තව එකෙක්. ඒ කිවි මොකද්ද? මිනිහ මරණ හිත ඒ මොහොත විරුද්ධ වෙනවා. ඊට පස්සේ මේ හොඳ හිතක් එන්නත් පුළුවන්. මම උදාහරණයක් කියන්නම්. ඔබගේ දරුවා මෙතන ඉන්නවා. මිනිහ මරුවෙක් මෙතන ඉන්නවා. මිනිහ මරුවා ඔබගේ දරුවාව මරන්න දැන් කඩු උස්සනවා. බුදුහාමුදුරුව මෙතන වැඩ ඉන්නවා. මිනිහ ඔබ දැන් දරුවාව මරන නිසා ඔබත් කඩුවක් අරගෙන අර ගෙදර දුවගෙන එනවා. මේ මනුස්සයා ගැහුවා ළමයාගේ බෙල්ලට. ළමයා මැරිලා වැන්නා. දැන් ඔබට තවත් කේන්ති දැන් එනවා දුවගෙන. ඒ වෙලාවේදී බුදුහාමුදුරුව සතර පද ගාථාවක් කියනවා. මේ ඔබ මේ ළඟ ළඟද මේ සතර පද ගාථාව අහලා මේ මනුස්සයා අරහත්ත්වයට පත් වුණා. දැන් ඔබ බෙල්ල කපන්නේ කාගේ? අරහතුන් සාහිල. ඔබ කෙනින්ම අවිතිමත් නරකයි. එහෙනම් රහත් වෙන්න තියෙන හිතක්, මිනිහ මරන්න තියෙන හිතක් එකම ආයුෂයක තියෙන එකක්. මේ මේ මේ තප්පරයකින් ප්‍රබෝධියෙන් පංගුවේ තමයි අරහත් ඵල චිත්තයක් හැදෙන්නේ. තප්පරයකින් ප්‍රබෝධියෙන් පංගුවේ තමයි මිනිමරු චිත්තයක් හැදෙන්නේ. එහෙනම් මිනිමරුව කියලා කියන එක ඒ මොහොතේ හැදුණා, ඒ මොහොතේම වැළඳිලා යනවා. ඒ මොහොතේ වැළඳිලා යන්නේ නැත්නම් ඊළඟ හිත හැදෙන්න හේතුව මොකක්ද? ඒ මොහොතේ වැළඳිලා ගියාට පස්සේ ඒ විපරිණාම දුක්ඛ නිසා සංකාරයක් කරනවා, නැවත පවත්වාගෙන යනවා. ඒ පවත්වාගෙන යන කරන වැඩ පිළිවෙල තමයි මේ සවැත්ම තියෙන කහටගන්නේ. ඒවා මේ ගැඹුරට විග්‍රහ කරලා තියෙනවා මේ YouTube එකේ තියෙන ඒවා අහන්න ඕන. ගොඩක් අය ගැඹුරු ගාව කතා කරන්නේ නැහැ. හරි? එතකොට එහෙම ඒ ජීවිත හදනවා. එහෙනම් දැන් මේ එක මොහොතක් පවතින්නේ. ඒකත් මේ යන ගමන් තියෙන්නේ. මේක මේම යනවා. නිල ජාතිය විපරිණාමයකට පත් වෙනවා. ආයි හදුවා. හදපු ජාතිය ආයි නිල විපරිණාමයකට පත් වෙනවා. මෙන්න මෙහෙම සංවේදිකෙන යන්නේ. එහෙනම් දැන් අර වෙලාවේදී මේ තප්පරේ මේ ඔබ කඩුව උසල වෙලාවේ අරහත් වෙනපත්. දරුවා මරපු නිසා මරන්නේ. නැව ඔබ මරන්නේ දැන් මිනිමම වේක නෙමෙයි. දැන් ඔබ මරන්නේ අරහතන් වහන්සේ. අරහතන් වහන්සේ. එහෙනම් ඔබ ගැලින්ම අවිතම කරගහ දියන වැඩ පිළිවෙල තමයි එතන තියෙන්නේ. ඉතින් ඔය හැම ක්‍රමවේදෙකින් හොඳට දකින්න උත්සාහ කරන්න මේ හේතුන්ගෙන් සකස් වෙන ක්‍රමවේද. එහෙනම් මේ මහ ගිනි ගොඩ ගිනි ජාලාවක් මේ ලෝකෙ දින වස්තු. හැබැයි මිනිස්සුන්ට මේ අවබෝධය නැති නිසා මිනිස්සු පුළුවන් තරම් දේවල් ලං කරනවා. මම අර ඔබට කියන්නේ පැවිද්දට යන කෙනාට පාත්‍රයක් තමයි අරස්ථා කරගන්නේ. ඔය පාත්‍රයට ගත්තේ මිනිහට පැන්ගෙන බඳුන. මිනිහට පැන්ගියේ ගිහිල්ල මිනිහ වීදි කරනවා පාත්‍රෙත් ඒ පැන්ගෙන බඳුනක් වීදි කරනවා මිනිහ ගාවට. දැන් ඕක හොරකම් කරන්නේ කවුද? ඔහේ ගාලුනේ. අන්න උන්වහන්සේ ඒක ගත්තා. අර මිනිහ ඔතනදී හිට රෙදි කඩ තමයි සිවුර කරන්නේ. දැන් ඕක හොරකම් කරන්නේ කවුද? තමයි දුවේ දැන් කාලේ යන්නේ චැලෙන්ජර් ආදී වශයෙන් සිවුරක් ඉත හොරකම් කරලා 5000 ක සිවුර ගත්තා හැදී. ඒක වෙනවද? නමුත් ඒ කාලේදී විදිහ පන්සකුල ජීවනේ එහෙම එකක් නෙමෙයි. එහෙනම් ඒව හොරකම් කරන්න කවුරුත් ඉන්නේ නැහැ. එහෙනම් කෙනෙක් බලන්න කොච්චර සරල ජීවිතයකට උන්වහන්සේ ඉන්නේ කියලා. ගිනි කොච්චර අඩුද? විරින්දක් නැහැ. එහෙනම් අර මෙච්චර කල් අර තිබිට බැඳි ඒ ඔක්කොම නැහැ. දැන් මේ ඔබට ඔබගේ කයවත් හරියට තියාගෙන ඉන්න බැරුව තව කෙනෙක්ගේ කයක් නිසා දුක් විඳින්න වෙන්නේ නැහැ. දැන් ඔබට හැම විරිසාවක් ඇදෙනවා ඔබ ඉස්පිරිතාල යන්න ඕනේ. ඔව්ද? උණක් හැම විරිසාවක් ඇදෙනවා. විරිඳ හැම විරිසාවක් උණක් ඇදෙනවා මොකද කරන්න ඕනේ? ඒත් ඔබ යනවා. ළමයින්ට ඇදෙනවා මොකද වෙන්නේ? විරිඳට එකපාරයි ළමයාට තව පාරයි. ළමයි දෙන්නේ කියන ඔබ එක පාරයි, විරිඳට එක පාරයි, පළවෙනි ළමයාට එක පාරයි, දෙවෙනි ළමයාට එක පාරයි. මෙන්න මෙහෙම යමේකා කියනවා විවාහයයි දරුව සැදීමයි මේ ඔක්කොම හරි සාරය කියලා. අර ගිනි හැල ගිනිගෙන බැද හැලෙන අර යකඩ අල්ලන්න පිච්චෙනෝ පිච්චෙනෝ කිය කිය ඒ වුණාට ඉතින් බලන්න කරවත් වෙලා විදිහට හරි ලස්සනයි නේ. ඔන්නේ මොලා දෘෂ්ටියට ඉන්නේ හැමතිස්සෙම. ඉතින් මේ තුන අවබෝධ කරගන්න පින්වතුනි ඔබට කිසිවක් සකස් කරන්න බෑ. ඔබගේ කැමැත්තට කිසිවක් වෙන්නේ නෑ. වෙන එක දෙයක් මට ඔප්පු කරලා දෙන්න වෙනවා කියලා. ඔබගේ කැමැත්ත නිසා වෙනවා කියලා. ලංකාවයි ඉන්දියාවයි මැච් එකක් ගන්නවා. අපි ඔට්ටු වලන ලංකාවෙන් කියන ලංකාව දෙන්න. ඉන්දියාවෙන් කියන ඉන්දියාව දෙන්න. දැන් ඔය ලංකාවේ මැච් එක දිනන්නේ ලංකාවේ කියපුවෙන්ද? නෑ. ඒකට හේතු සකස් වෙච්ච එක. අර කොල්ල මහන්සි වෙලා දෙල්ලම් කරපින්ද? ඒවට අදාළ සියලු හේතු සකස් වෙච්ච නිසා ඒක ඉන්නේ. එහෙනම් කවුරුහරි කෙනෙක් හිතාගත්තොත් මම කැමති නිසා ලංකාවේ ඉන්නේ කියලා. ඔබට මේ මනුස්සයා කියන්නේ හිතෙන්නේ මොකක්ද? මම හිස්සේ මොදේ? ඌරේ ගන්නත් දුනා නෙමෙයි බලේ ඒක උනේ හේතුන් සකස් වෙච්ච නිසා මේ කොල්ල මහන්සි වෙලා දෙල්ලම් කරපු නිසා. එහෙනම් ඔන්න ඕක සිහි කරන්න. ඔබ මොකක් දැක්කත් පින්වදින ඔන්න ඕක සිහි කරන්න. මේ පටිච්ච සමුප්පන්න ක්‍රියාදාමය තුළ ගොඩනැගෙන හැටි බලන්න. එතකොට මේ ලෝකේ කිසිවක් මගේ වශයෙන් මේ පවත්වන්න බැරි බව තේරෙයි. ඔන්න ඕක තේරිච්ච ගම ඊළඟට එනවා මම මේවට ඇවිල්ලා වැඩක් නැහැ. ඇයි ඇලෙන්න හේතුව අර දෘෂ්ටිය. එහෙනම් මේවට ඇවිල්ලා වැඩක් නැහැ. ඇලුම් නැත්තම් දුකයි. දුක නැත්තම් සාරාසාරයෙන් ඉන්නවදන්නේ වැඩි නෑ මේ ලෝකේ දේවල් අසාර වෙන්නේ අලුනු දුක නිසා ඒකයි බුදුහාමුදුරුවෝ කියන්නේ මේ ලෝකේ තියෙන හැම එකක්ම අසාරයි අලුනු දුක දෙනවා ඇලෙන්න හේතුව තමයි නිත්‍යයි කියලා හිතගෙන නැත්තම් ඇලෙන්නේ නැහැ මොකද තැකවද අර මං කියනවා දෙයියෝ කිව්වනම් අල්ලගෙන කළා මේ දෙන්නේ කියලා කවදාවත් කළා මේකට ඇලෙන්නේ නැහැ දෙන්නේ කහද බදලෙනවා අඳහනේ කියනවා ළමයි හදන්නේ මම ඇදුවත් අංගෙනි කුලේ හැදෙන්නේ අඳහන් තාක්කිට විශ්වාස කරනවා ළමයි හදයි අපිට උනේ මේ සාරත් සාරයි කියන සාරයිගේ ලෝකේ සාරයි කියන දේ තුල ලෝක ධර්ම වැඩිමින් දීම නිසා ඒක වැඩි වැඩියෙන් ඒ තුලම හිටියා. ඔව්. තිනින් ගලව ගන්න බැරි වුණා. මොකද හේතුව? දැන් කල්යාණ මිත්‍ර සම්පත්තියක් නැති වුණොත් මොකද? දැන් ඔබගේ හොඳම යාළුවා කල්යාණ මිත්‍රද කියලා බලන්න. සමහරවිට නැතුව ඇති. දැන් කල්යාණ මිත්‍රය කියන්නේ හොඳම යාළුවාට නෙමෙයි. කල්යාණ මිත්‍රය කියලා කියන්නේ මේ සද්ධර්මය ඔබට දෙන කෙනා. එහෙනම් ලෝකයේ තියෙන යථාර්ථය පැහැදිලි කරලා දෙන කෙනා. එයා තමයි කල්යාණ මිත්‍රයා. එයා තමයි අපේ නියම මිත්‍රත්වයේ දෙන. මිත්‍ර කියන නමින් හඳුන්වන්න පුළුවන් අන්නේ එයා. යාළුවා කියලා කියන්නේ අලුමට යාළුවෙච්ච කෙනා. යා අලුවා තමයි යාළුවා වෙන්නේ. අලුමට යා වුණා. එතන යාළ ඇල්මක් හන්න කියලා දෙන අනේ මේ මගේ මේ යාළු මේ මේ මේ පුද්ගලයා. මේ හතර ගමනින් මම නිදහස් කරගන්නවා. අන්නේ ඒක උදෙසා කරුණු කාරණා කතා කරනවා එයා. එතන එයත් එක්ක ඉන්නකොට ඔබට ඉන්නේ බුද්ධ ධර්ම. බුද්ධ කියේ මොකද්ද? භව බුද්ධ. මේ භවයේ උදුරලා දාන ධර්ම එන්නේ එතකොට සම්පූර්ණයි. එතකොට එයා ඒ ධර්ම තමයි දෙන්නේ. ඒ ධර්ම දෙන්න දෙන්න මොකද වෙන්නේ? ඔබට ලෝකේ යථාර්ථය දෙනවා. තව එකෙක් ඉන්නවා ඌ කියන මොකද? අම්මා මං ගියා විතරක සතු පහයි නෑ. කාර් එක කියලා වැඩක්. කාර් පහක් තියෙනවා දවස් පහ කාර් පහේ යන්නේ. ඔය මොනවද? ලෝක ධර්ම. ලෝක කියන්නේ මොකද්ද? කය ලෝන එක. කය කියලා කිව්වෙ ශරීරෙට නෙමෙයි. රූප වේදනා සංඥා සංකාර විඥාන කියන පංචස්කන්ධයේ ලෝණයට කියනවා ලෝකයට. එහෙනම් දැන් මේ කය ලෝනව දරන්න ඕනේ ධර්මයක් තියෙනවා නම් ඒකට කියනවා ලෝක ධර්ම කියලා. එහෙනම් දැන් මේ ලෝක ධර්ම මේ දෙන්නේ. ලෝක ධර්ම දෙන්න දෙන්න මොකද වෙන්නේ? හිතේ ඇඟිලා යන්නේ ඔක්කොම ඒ ලෝක ධර්මයට අදාළ බව තමයි හැදෙන්නේ. එහෙනම් බව නැසීම සඳහා බුද්ධ ධර්ම ඕනේ ගන්න. එහෙනම් බුද්ධ ධර්ම හම්බ වෙනවා නම් නිරන්තරයෙන් ක්‍රමක්‍රමයෙන් මේක තියෙන අසාරය තේරෙනවා. අසාරය දකින්න දැන් අනිත්‍ය දකින්න. ඒකයි බුදුහාමුදුරුවෝ කියන්නේ අනිත්‍ය දුක්ඛ අනාත්ම තමයි. ඔය කර්ම තුන තමයි සෝතාපන්න ඵලයට පත් වීමට ඒ වගේම මහරහත් ඵලයට පත් වුණාට පස්සේ ඔය යන හැම කරුණකදීම ඔය තුනේ අවශ්‍යතාවය තමයි තියෙන්නේ. ලෝකයේ පිළිබඳ අනිත්‍ය දුක්ඛ අනාත්ම ස්වභාවය දකින්න. එහෙමනම් දැන් මොකක් දැක්කත් ඔබට දකින්න තියෙන දේ තමයි දැන් අපිට ඔබ දැන් නාමයේ සියුම් වස්තු වල රූපයක් දකින්න. රූපයක් දකින්නකොට දැන් ඔය රූපේ මේ දැන් ඔබට රූපයක් පේනවා. ඔය රූපේ පේන්න දැන් ඔබ කැමද නිකන්? හත් දෙන්නේ අන්ධයෝ කැමති නැද්ද ඔබ බලන්න? කැමතියි. ඉතින් කොහොම පේනවද? ඒ අපි කැමති නිසා නෙමෙයි රූප පේන්නේ. ඇයි රූපයයි එකට ගැටෙන තැන චක්කු විඥානයක් හටගන්න නිසා රූප පේනවා. එහෙනම් අපේ කැමැත්තක් කොහෙද එතන තියෙන්නේ? ඒකයි කනයි ශබ්දයයි සෝත විඥානයයි තියෙන තැන ශබ්දයක් ඇහෙනවා. එහෙනම් එතන අපේ කැමැත්තක් නෑ. එහෙනම් ඔය එතකොට අපිට කියන්න පුළුවන් ඇස දන රූපය දන චක්කු විඥානයේ සමානයි පෙනීම. අපි නිකන් ගමු. එතකොට එහෙනම් ඔය සමීකරණය ඇතුලේ මගේ කැමැත්ත කොහෙද ඇස දන මගේ කැමැත්ත දන මේ රූපේ දන මගේ කැමැත්ත දන එහෙම එහෙම වෙනවා නෑ මගේ කැමැත්ත කියලා එකක් නෑ ඔබගේ කැමැත්ත තියනවා නම් අසුචි ගොඩක් දැක්කම රෝස මලක් ඒ පැතේ ඒ අසුචි දකින්න අහන්න කවුරුත් නැහැ නේ. නෑ ඊය කියලා කියන්නේ ඒක නේ දකින්න අහන්න නැති නිසා. රෝස මල්ලා කියන්නේ යා. එහෙනම් දකින්න දකින්න විතර නෝන්නු. කැත ගැල් ළමයි එහෙම පිරි ළමයින්ට දෙන්නේම නැහැ. ඇයි? දෙන්නේ ඕනේ කවද? දිව්‍යාංගනා වගේ ලස්සන අය බලන්න තමයි පාරට බහි. ඒක නිසා කැතේකට දැක. ගාන මොනරි පැත්ත මාරුද? ඇයි බලාපොරොත්තු තියන්නේ නැහැ? හැබැයි හොඳට අවබෝධ කරගන්න තියෙන දේ තමයි මේ මගේ වසගේ පවතින දෙයක් නෙමෙයි. ඒකේ සමීකරණ තුළ එහෙම එකක් නැහැ. තියෙන එක වෙනවා. එච්චරයි. දැන් අම්මා කෑමක් හදලා දෙනවා. දැන් ඕක රසද? නී රසද? ඔය එකක්වත් අදාපව දෙනවා තමගේ කැමැත්තම. දිවයි ඒ තියෙන රසයයි. ඒකයි බලපාන්නේ. දිවයි රසයයි දිව විඥානය ඇතුලේ එකතු වෙන ඔබ දැනෙනවා. මාත්‍ය සතවනයිච්ච කෙනාගේ උමාරි තියෙන ලක්ෂණ දැන් ඔය භාවනා වැඩුවාම ඔය රාග ද්වේෂ මොහ පොඩ සමනය වෙන ගතිය වෙනව නේද ඒතකොට. ඔව් අනිවාර්යයෙන්. දැන් ලක්ෂණ. ඒකනේ සෝතාපන්නයාගේ තියෙන මේ ගතිය තමයි මම මේ විස්තර කරන්නේ. එතකොට දැන් ඔබ සෝතාපන්න වුණාම ඔබ වස්තුවක් දැක්කහම ඒ වස්තුව ගැන හිතන සබහනේ වෙනස්. ඒකයි කියන්නේ ඔබ මොකක් හරි දෙයක් රූපයක් වේදනාවක් සංඥාවක් සංකාරයක් විඤ්ඤාණයක් ඔය පහේ මුළු ලෝකෙම බලන්න පුළුවන් මුළු ලෝකෙම ගැනීම ඔය ලෝකෙම වැඩි හරියක් පේනේවා දින රූප කොටසයි තියෙන්නේ දැන් මේ ගේ කියන්නේ රූප කොටසයි තියෙන එකක් විතරයි වේදනා සංඥා සංකාර විඤ්ඤාණ කොටසයි නෑ සත්ව කියන කොටසෙන් තමයි ඉතුරු ටික තියෙන්නේ එතකොට අපි දැන් නිකන් හිතන්නකෝ දැන් මොකක් හරි රූපයක් ගත්තා ඔය රූපේ යන ඔබ හිතන විදිහ වෙනස් වෙනවා මෙච්චර කල් හිතන් හිටියවටත් මේක හරි සාරයි කියන. ඇයි සාරයි කියලා හිතන්නේ? දැන් ආයිත් අර පැත්තෙම අරද දිගේම ගිහිල්ලා මේකට උත්තරේ හොයන්නේ. ඇයි සාරයි කියලා හිතන්නේ? මේ මගේ වසගේ තියෙන නිසා. තියෙනවා කියලා හිතන්නේ කියන නිසා. දැන් බලන්න දැන් ඔබ හොඳට බලලා මගේ වසගේ මේක තියෙනවා. මේ ගියේ දැන් කඩාවැටෙන්න නැතුව තියෙන අපි නම දෙ නිසා. නෑ ඒක නදාන හේතු නිසා. ඊළඟ මොහොතේ කඩාවැටෙන්න බැරිද? පුළුවන්. හේතු සකස් වුණා නම් පුළුවන්. එච්චරයි. ඉතින් එහෙනම් මේකට මේ ඇලිලා තියෙන ඵලය මොකක්ද? දැන් ඕක දන්නවනම් මේකට මේ ලක්ෂණ මේ බර ගන්න විදිහ කරනවා මොනවද විදිහ කරන්නේ මේක ඔයෙ කඩාවැටෙද කොහොමද දන්නේ භූමිකම්පාවක් වෙනද නේද ඔක්කොම ඉවරයි දැන් වැඩක් ගන්න බෑ නේද ලක්ෂ ගානක් දිනත් මේ කොහොමද හදාගත්තද නේද එන්නේ ඒ අවබෝධය එනවා එතකොට මොකද කරන්නේ ගේ ගන්නවා ගෙට ඇලිල්ලක් නේ ඒකයි කියන්නේ අතින් අල්ල ගන්නවා හිතෙන් අයින් කරනවා අනිත්‍ය දුක් අනත්ත ලෝකේ මොනෝ කියලා අල්ලන්නේ ඉන්න ඕන නිසා ගන්නවා මොනෝ කියනවද මේ වාහනයක් ගන්නවා පදින්න ඕන නිසා වාහනේ මට වැඩට යන්න ඕන නිසා වාහනයක් ගන්නවා වාහනයක් අරගෙන පදගෙන යනවා මේ ඩ්‍රයිව් කරනවා දැන් ඩ්‍රයිව් කරනකොට ඇයි මම මොකටද දැන් මේ වාහනේ ගත්තේ වැඩියා වැඩට යාමේ පහසු නිසා එහෙනම් අතින් අල්ලගත්ත හිතෙන් අයින් කරා දැන් මොකද මේ ඕක හැපෙනවා හැපුණාම මොකද කරන්නේ එක්ක හදනවා නැත්නම් වෙන එකක් ගන්න දුක කියන එක සමීකරණයට එන්නේ නැහැ එතකොට ඇයි අතින් ගල්ලගෙන හැබැයි කෙනෙක් ඕක ගත්තොත් එහෙනම් මම නියම වාහනයක් අත පවුම් 50000යි කල් ලස්සන වාහන ඔය ලන්නේ වල ඉන්න සමහර පොල්ල පුරුට උන්ට ලස්සන වාහනයක් දැක්කම ඉන්නේ බෑ කාලකන්ණි ජාන වලින් හැදිච්ච උඹ මොකද කරන්නේ යන ගම හුඟාව යතුරක් අරගෙන මම කාර දිවුණොත් එහෙනම් අර යතුරින් අරක හුරගෙන යනවා මේක හදන්න පවුම් 3000ක් යනවා හරි යතුරක් අරගෙන මේ හුරගෙන යනවා හිතන්නක හොද අලුත් වාහනයක මොනවාරි මේ බෙන්සරේ මොනවාරි වාහනයක එහෙම හුරගෙන ගියොත් එහෙනම් එහෙම කරනවා දැන් අයිතිකාරයා වාහනේ ගත්තේ කොහොමද වැඩට යන්නේ දෙන්නේ ලෝකෙට පෙන්නන්නේ වාහනේ ගත්තේ මට සල්ලි තියෙනවා ඒ සල්ලි තියෙන මගේ පොසිෂන් එක පෙන්නන්න මම කොච්චර පොෂ් කෙනෙක්ද කියලා ලෝකෙට පෙන්නන්න ගත්ත වාහනය දැන් ඉරක් එක යන්න පුළුවන්ද ඉතින් මොකද කරන්නේ අර ඌගේ අම්මා මුත්තා වැඩ කර කර බැනවෙන් අර තව පගියක් හරි හම්බ කරගෙන ඉවරලා අර වාහනේ ආය හදා ගන්න දැන් ඊළඟ සතිය අර අරුන්ට ගායියද්දි ඔතන ඕකේ වැඩ කියලා යන්නේ ගන්න නැද්ද වාහනේ මෙහෙම නවත්තනවා තව වාහනයක් මෙහෙම නවත්තනවා කියලා. ඊළඟට මොකද වෙන්නේ? මේ වාහනිය ගන්නකොට යන්තම් වද්දගෙන යනවා. ඉතින් හැම වාහනයකම කොන් තැලින. කොච්චර හොඳ ඩ්‍රයිවර් කෙනෙක්ගේ වාහනයකුණත් කොන තැලින. ඇයි? ඇයි පිටිපස්සෙන් එකක් ගන්නකොට උට තේරෙන්නේ නැහැ. උන් ගන්නවා අපි පොඩ්ඩක් හීරි කරනවා. හීරිච්ච බව තේරෙන්නේ නැහැ. අන්තිමට හීරිලා. දැන් ඉන්න පුළුවන්. දැන් ඕක දැක්කම කඩාවැටෙනවා. සෝතාපන්නයා කඩාවැටෙන්නේ නැහැ කිසි දෙයක් නෙවෙයි. එයාගේ අවබෝධයක් තියෙනවා හේතුන්ගෙන් හැදිච්ච දේවල් හේතු නැතිවම නැති. ඉතින් මේක මේ ධර්ම ශ්‍රවණය මේ ධම්ම න්‍යායටපත් වෙලා මේක මෙනෙහි කරන්න ඕන. ඒක මෙනෙහි කරන්න කියලා ආනාපාන සතිය වඩන්න යන්න එපා. මේක මෙනෙහි කරන්න. මේ දහම් න්‍යාය මෙනෙහි කරනවද මොකද්ද වෙන්නේ කියලා. මෙතනින් මම ඔබට කියන්නේ නෑ වින්දනේ කවදාක්ව සෝතාපන්න ඵලයට පත් වෙන කලින් ඉන්ද්‍රිය සංවරය කරන්න කියලා. එකක්වත් වෙන්නේ නෑ. ඔය කරන්න කියන්න වෙන්නේ නෑ. දහම් න්‍යාය දන්නේ නැතුව එකක්වත් වෙන්නේ නෑ. අපි කියනවා අස සංකතයි පටිච්ච සමුප්පන්නයි සේ ධම්මයි වය ධම්මයි. අනාත ධම්මයි අසාර ධම්මයි අසුභ ධම්මයි. විරාග ධම්මයි නිරෝධ ධම්මයි. ඔය කීප එකක්වත් තේරෙන්නේ නෑ සෝතාපන්න කෙනෙකුට. ඒක නිසා තමයි අද ඔය පාදල්ලගෙන දන්නේ. සෝතාපන්නයා දන්නවා. අස සංකතයි පටිච්ච සමුප්පන්නයි. සංකතයි කියලා කියන්නේ හැදිච්ච එක. ඉබේ පහළ වෙච්ච එකක් නෙමෙයි. දෙයයන් වහන්සේ මවපු එකක් නෙමෙයි. හදිච්ච එක. පටිච්ච සමුප්පන්නයි කියලා කියන්නේ ඒ අදාළ සියලු හේතුන් සකස් වීමෙන් ගැළපීලා සකස් වීමෙන් හදිච්ච එකක් නෙමෙයි. සංකතයි පටිච්ච සමුප්පන්නයි. ඡේදයි. ඡේදම්මයි කියන්නේ ක කියන්නේ පහක්. ක අය තමයි කය. ඔය පාලි වචනේ ඡේ නෙමෙයි. ඡේ කියලා කියන්නේ සංස්කෘත වචන. කය. කය ධම්මං කියලා කියන්නේ. ඒක කය කියලා. ක අය. කය. ඒකේ මොකද්ද පහක් පැත්තට ඇදලා දාන. පහක් පැත්ත කියලා කියන්නේ දුක් විඳ විඳ සංසාරේ යන එක. එහෙනම් මේ දුක් විඳ විඳ සංසාරේ යන ගමනට ඇදලා දාන. පහක් පැත්තට අය වුණා. ඊළඟට වය ධම්මයි. වය කියලා කියන්නේ මොකද්ද වෙනසීමට ඇදලා දානවා. දැන් නොමරණ කෙනෙක් වෙන්නේ නෑ. ඇහැට ඇලිච්ච කෙනා කවදාවත් නොමරණ කෙනෙක් වෙන්නේ නෑ. මැරෙන කෙනෙක්මයි වෙන්නේ හැමතිස්සෙම. එහෙනම් හැමතිස්සෙම විනාශයට පරිණාමය වෙන්නේ නෑ. එනං ඡේ ධම්මයි ණය ධම්මයි අනාත ධම්මයි මේ සසර ගමනේ අනාතේ කරන ඔය ඇහැ අන්න අනාත ධම්මයි ඔන්න තේරුම් ගන්න අනාතේ එන අනාතයට නාත වෙන නම් මොකක්ද වෙන්නේ මුලින්ම ආයි පටන් ගන්න ඇහැ සංගතයි පටිච්ච සමුප්පන්නය බලනවානේ හොඳ එහෙනම් මගේ වදකේ තියන්න පුළුවන් එකක් නෙමෙයි ඇහැ කියලා එහෙනම් ඇහැට වැදෙන්න කියොත් මොකද වෙන්නේ හැමදාම අඳාගෙන ඉන්න තමයි වෙන්නේ එහෙම අඳාගෙන ඉන්න වෙනවා නම් ඇහැ කියන්නේ මොන කාර්යයක් තියෙන එක එහෙනම් ඇහැ ඊළඟ භවයටත් ඕනේ නෑ ඔන්න විදිහට ගියායේ ඔය දහම් න්‍යාය දන්නේ නැත්තම් අර වචන ටික කොච්චර පාවිච්චි කරලා නැත්නම් ඔය දහම් න්‍යාය දන්න නිසා තමයි හිතෙන්නේ මොකද්ද අසාර ධම්මයි මේ ඇහැ මහා අසාරය අනාත ධම්මයි අනාතේ ඇතුළේ දාන්නේ නිරෝධ ධම්ම නැත්නම් විරාග ධම්මයි නිරෝධ ධම්ම මේකත් එක්ක සැරිසැරි උත්පත් වෙන මේක මේකන තියෙන චන්දරාගය නිරුදා කරන්නේ චන්දරාගය නැති කර ගන්න ඕන එකක් නේ මේ හැටි. ඔන්න ඔය කොටස් ටික මනාවට තේරෙන්නේ සෝතාපන්නය. නැත්තම් අර වචන ටික භාවිත කරලා හත් අවුරුද්දක් තිස්සේ වැදුවත් ඕක තේරෙන්නේ නෑ. එතකොට සෝතාපන්නය මොකද ඒකට හේතුව මොකද්ද සෝතාපන්නය මේ දහම් න්‍යායය දන්නවද? දැන් මම ඔබට දෙල් ගෙඩියක් දෙනවා. මට කියන්නේ මේකෙන් නිවන් දකින්න විදිහ. ඒක කියන්න පුළුවන් නම් ඔබ සෝතාපන්නය. කොස් ගෙඩියක් දෙනවා. ඒකෙන් නිවන් දකින්න විදිහ ඇයිද සත්කාය දෘෂ්ටි නැති වුණා නම් සියලු කායන් සත් නැති බව ඔප කරන්න පුළුවන් වෙන්නේ නැහැ ඔබට. ඔන්න ඔය විදිහට බලන්න තව සෝතාපන්න දෙක. නැත්තම් තව තව බලහන්න තව තව විමර්ශනය කරන්න. සත්කාය කියන්නේ කාය කියලා කිව්වහම මුළු ලෝකෙමයි තියෙන්නේ. රූපත්යි තියෙන්නේ, වේදනාත්යි තියෙන්නේ, සංඥාත්යි තියෙන්නේ, සංකාරත්යි තියෙන්නේ, විඤ්ඤාණත්යි තියෙන්නේ. එහෙනම් කොස් කියන්නේ තනික රූපයක් විතරයි. එහෙනම් මම කොස්කෙඩිය දීලා කියනවා මෙන්න රූපයක් දෙනවා මම දැන් ඔබට. මේක මට පෙන්වන්න මේ විදිහට. නෑ කරන්න බෑ. කරන්න බැරි නම් මොකක්ද? එහෙනම් සෝතාපන්න නෑ. කරන්න පුළුවන් නම් පුළුවන්. ඒක නිසා තමයි සෝතාපන්න ඵලයට කියන්නේ කිනුදේ දහසක් නයින් ප්‍රතිමන්විත කියලා. දහසක් න්‍යායන්ගෙන් සමන්විතයි. ඒ කියන්නේ මොන දේ 1000ක් දේවල් මගේ ඔළුවේ තියෙනවා කියලා කියන්නේ. ගොඩාක් දේවල් ඔළුවේ තියෙනවා කියන්නේ. එහෙනම් දහසක් නයින් ප්‍රතිමන්විතයි කියලා කියන්නේ දහසක් න්‍යායන්ගෙන් සමන්විතයි. ඒ කියන්නේ මොකක් දුන්නත් මොකක් පෙන්නුවත් ඒක තුලින් නිවන පෙන්වන්න පුළුවන්. මෙන්න මේක නිසා මේක අසාරයි. නිවන කියලා කියන්නේ ලෝකේ අසාරත්වයේ දැකීම. ලෝකේ අසාරත්වයේ දැකීමත් නිවනේ සාරත්වයේ දැකීමත් තුල තමයි නිවනට යන්නේ කියන්නේ. එහෙනම් ලෝකේ අසාරය දකින්න එක තමයි නිවන දකින්න දැනීමේ යන මාර්ගය. ඵලය තමයි නිවනේ සාරත්වයේ දැකීම. හැමතිස්සම මාර්ගයට එන්නේ අනුලෝමක් ශාන්තිය. ඵලයට එන්නේ සම්මත්ත නියමයි. අනුලෝමක් ශාන්තිය කියන්නේ ලෝකේ අසාරත්වයේ දැකීම. සම්මත්ත නියමයි කියලා කියන්නේ නිවනේ සාරත්වයේ දැකීම. එහෙමනම් දැන් ලෝකේ ලෝක වස්තුන් අසාරයන ස්වභාවය තමන්ගේ මනසට දැනෙනවා නම් හැමතිස්සෙම තමන් ඒකාන්තයෙන්ම සෝතාපන්නයි. ඒකයි මම කිව්වේ ඕකයි මේ ශාරීරික වෙනස්කම් අතර කිසි වෙනසක් නැහැ. ඔය කොටස තේරුණා කියලා බස් එකකට නොදුවේදී දැන් එදා විසාකාව වහින වෙලාවේ ඇවිදගෙන ආපෙක තෝතාපන්න බලයට සමාන වෙනවා. ඒක එහෙම සමාන වෙන්නේ නැහැ. ඒ ඒ කාලේ හිටපු කුල කාන්තාවන්ගේ ස්වභාවය. දැන් කාලේ වගේ මේ ගවුම් උස් උස් දුවන්නේ නැහැ ඒ කාලේ හිටපු දේශාය. පොඩ්ඩක් තෙන්නට කමන්නේ නැහැ. ඒ බොහොම හිමින් ආවා. දැන් ඕක තෝතාපන්න බලයද? ඒ එතුමි එහෙම ආවේ තෝතාපන්න හිමින්ද? එහෙම එකක් එතනට සම්බන්ධ නැහැ. ඒකේ ඔය කියන්නේ ඔය ගෙඩි පිටින් ගිරින් යන්නේ පළේවා. එතුමිය තෝතාපන්න බලයට පත් වෙනවා. එතුමිය ළමයි හදපු එකයි තෝතාපන්න බලය අතර සම්බන්ධයක් නැහැ. තෝතාපන්න බලය කියලා කියන්නේ මේ දහම් න්‍යාය කවුරුද උනන? ලෝකේ අසාර බව තේරුණා. ලෝකේ අසාර බව තේරුණා. එතුමියගේ නැන්දා මාමණ්ඩි කියනවනම් එහෙම. අපේ බලපුරාණ අයියන්ට දරුවෝනේ අපිට කියලා. විරුද්ධ වෙන අවශ්‍යතාවය එතුමියද නැහැ. ඉතින් ඒක නිසා එතුමිය දරුවෝ හදනවා. බලා ගන්න පුළුවන් දෙහිදස් වින නිසා 12ක් නෙමෙයි 500ක් හදුවම කොහොමද? ඉතින් සෝතාපන්න ඵලයේ දරු හැදීම යන වෙන මේ ලැබෙලා තියෙනවා. සෝතාපන්න ඵලයේ ගණිකා මුත්‍ය කරන ප්‍රශ්නයක් තියෙනවා. ඕන කිව්වොත් සෝතාපන්න ඵලයට පත් වෙච්ච හිමුට හොරමිනියෙක් ඉන්නව හොරගැණියෙක් ඉන්නව කියලා. අන්න එතනනම් ප්‍රශ්නයක් තියෙනවා. මොකද එතන දසකුසලයේ කියනවානේ. සෝතාපන්න ඵලයට පත් වෙච්ච කෙනෙක් දරුවේ හැදෙනවා කියන එකේ එතන කිසි මේ ගැටීමක් නැහැ. ඒක සෝතාපන්න ඵලයෙන් පලවන්නත් බැහැ. එහෙම කෙනෙකුට සෝතාපන්න කෙනෙකුට එහෙම කරන්න දෙයක් නැහැ කියන්නත් දැයි කියන්නේ සෝතාපන්න ඵලයත් එක්ක ඒවයි කිසි සම්බන්ධයක් නැහැ. ඒවා සාමාන්‍ය ජීවිතේ තියෙනවා. නමුත් කොහොමදද සෝතාපන්නයන් දරුවෝම නෙමෙයි 33 කෝටියක් හැදුවා. සෝතාපන්නයා දන්නවා එක දෙයක් මොකද? මේ එකෙන් දරුවෙක්වත් මගේ මතකේ පවත්න්නේ විසාකාවත් ඒක දැනගෙන හිටියා. නමුත් විසාකාව මිනිවිදියක් මැරිච්ච වෙලාවේ ඇඬුවා. සෝතාපන්නෙක් අඬන්නේ නැද්ද? අඬනවා. ඇයි අඬන්නේ? සෝතාපන්නයෙකුට අඳන්න හේතුව මොකක්ද? ලෝකේ අසාර බව දැනගෙන හිටියත් මේ වස්තු ඇසුරු කරනවා. රහතන් වහන්සේ වස්තු ඇසුරු කරන්නේ. සෝතාපන්නයා මේක අසාර කියන දෘෂ්ටියේ ඉන්නවා. අසාරයි කියලා දෘෂ්ටියේ ඉන්නවා. නමුත් මොකද කරන්නේ? ඇසුරු කරනවා මේ වස්තු. මේක සාරද අසාරද කියලා ඇහුවොත් අවබෝධයෙන්ම කියනවා අසාරයි කියලා. හැබැයි අසාර වුණාට මම පොඩ්ඩක් ඉතින් පාවිච්චි කරනවා. අන්න ඒ තැන තමයි සෝතාපන්නේ. ඒක කියන්නේ සෝතාපන්නකම කියන්නේ මේ නිවන් මාගේ මහ ලොකු තැනක් නෙමෙයි යන්ති බැලුවා. ඒකල ඒ තුලින් ගාන මානසිකාර්ය කරන ඊට පස්සේ ස්ටෙප් වල ටිකින් ටික එන්නේ. ඔව්. ඔය ඉතින් තේරෙනවානේ මේ මේක ඇසුරු කරන ඇසුරු කරන දැන් මේ දුක ඇති උනේ ඇසුරු කිරීම නිසා කියලා. ඔව්. ඒක තමයි. මාර්ගයේ වඩාගෙන යනවා. ඉතින් මාර්ගයේ වඩාගෙන යනකොට ඒ කෙනාට මේක තේරෙනවා. ඇසුරු කරන වස්තු වලින්ම දුක මේ ඇසුරු කළාම වැඩක් නැහැ කියලා තේරෙනවා. දැන් මෙතන සෝතාපන්නයාගේ තියෙන ශ්‍රම වේදේ තමයි ලෝකේ අසාරයි කියන දෘෂ්ටි. හැබැයි වස්තු ඇසුරු කරනවා. ෆෝන් එකක් ළඟ තියාගෙන ඉන්නවා. අසාරයි. හැබැයි ෆෝන් එකක් ළඟ තියාගෙන ඉන්නවා. රහතන් වහන්සේ. අසාරයි. මේක ඇසුරු කළ වැඩක් උන්වහන්සේ අතල්ලම දාලා තියෙනවා. හැබැයි උන්වහන්සේ කෝල් එකක් ආවත් එන්නේ ස්වාමීන් වහන්සේ මේ කෝල් එකක් ඇවිල්ලා ඔබ වහන්සේට පුළුවන්ද මේකට සාංශය කරන්න? නේද? රහතන් වහන්සේ ෆෝන් එකට සාංශය කරන්න නැහැ කියලා එහෙම කොහෙද තියෙනවද? එහෙම එකක් නැහැ. තමයි උන්වහන්සේ ඇසුරු කරන්නේ. මේ පන්සලේ තියාගන්නේ රහතන් වහන්සේ වැඩි ඉන්න පන්සලේ ටෙලිෆෝන් එකක් තියෙනවා. මේක උන්වහන්සේට ප්‍රශ්නයක් නෑ. උන්වහන්සේ ටෙලිෆෝන් එකේ ඉන්නේ ගහගෙන එහෙම ඉන්න වැඩ දිගටම උන්වහන්සේ නැහැ. අර කය පරිහරණය කරන ඕන නිසා මාත්‍රයක් අසුර කරනවා. නිවි වසා ගන්න ඕන නිසා මම වැඩ මඳුම්න් ගෙන් මේක මෙව කර ගන්න ඕන නිසා නීවරයක් අසුර කරනවා. ඒ හැරෙන්න උන්වහන්සේ අසුර කරේ කියලා මේ ලෝකේ නැහැ. තව සෝතාපන්නයා ඔය කියන හැම එකක්ම අසුර කරනවා. එකක් හැරෙන්න ඒ තමයි දසකුසල. දසකුසලේ අසුර කරන්නේ නැහැ සෝතාපන්න. බැරිම වුණොත් තමයි සෝතාපන්නිය කටින් පාපයක් කෙරේ. ප්‍රාණඝාතී වගේ බහල් දානු පාප කර්මයක් කෙරේ. එහෙම නැත්නම් සෝතාපන්නිය කටින් එහෙම දේවල් වෙන්න හේතු නැහැ. එහෙමනම් දැන් අපි එක උදාහරණයක් අරගෙන අපි දැන් ආයෙ කතා කරලා බලමු. දැන් මේ කියපු ටික අවබෝධ කරගන්න පුළුවන් නේද? අපි ගින්න උදාහරණයක් අරගෙන බලමු. දැන් ගින්න කියන්නේ හේතුක ඵලයක්ද නැද්ද? අපේ කැමැත්ත මත තීරණය වෙනවද? නැහැ. එහෙනම් කවුරු හරි ගින්නක් ගන්න යද්දී ඒ ගින්නට ආතමොත් එන්නේ මොකද වෙන්නේ? ඈ? තමන්න දුක කියනව නේද අන්තිමට? ඇයි ඒ? අපි වශයෙන් තියෙන එකක් නෙමෙයි මේක. ඔක්සිජන් නැති වුණාත්මක් වෙනවනේ. නිවෙනවා. දාහ වේදාවි වුණාත් මොකද වෙන්නේ? ඒකත් එන්නේ. එහෙම නැත්නම් උෂ්ණත්වයට පත් වුණ නැත්නම් මොකද වෙන්නේ? ඒකත් එහෙමත් පත් වෙලා හරි නිවිලා හරියනවා. දැන් මොකද වෙලා තියෙන්නේ? එහෙනම් ඔය එකක්වත් අපි වශයෙන් තියෙනව නෙමෙයි. නේ? එහෙමනම් හේතුන්ගෙන් හටගත්ත දේවල් වලට අරුණොත් එහෙම මොකද වෙන්නේ? මහ දුක. එහෙනම් පින්වදිනේ ගින්න කියන්නේ සාර වස්තුවද මේ ලෝකෙ? නෑ. එහෙනම් ගින්න අතාරද? එහෙනම් තව සාර තව එකක් ගන්න. අම්මා. අම්මා ජීවතුන් අතර ඉන්න අපි කැමති නිසාද? නෑ. අම්ම මැරෙන්නේ අපි මේ අපි කැමති නිසා හෝ අකමැති නිසාද? ඒත් නෑ. හේතුන්ගෙන් හටගත්ත දේවල් හේතු නැති වුණාම නැති වෙනවා. ඔන්න ඕක තමයි දහම් මෙය. එහෙනම් එහෙම වස්තුවකට අපි මේ අතිවදනේ තියනවා කියලා ඇලුනොත් එහෙම මොකද වෙන්නේ? දුකයි. එහෙනම් ඉතින් අම්මා කියන වස්තුව සාරද අසාරද? අසාරයි. බුදුහාඳුරෝ කියන වස්තුව ගැන බුදුහාඳුරෝ කියන්නේ හේතුන්ගෙන් හටගත්ත ඵලයක්ද නැද්ද? නැහැ. අපිට කියනවද නැහැ කියලා? නැහැ. ඒක හේතුන්ගෙන් හටගත්ත ඵලයක්. ඉතින් බුදුහාඳුරෝ කියන්නේ හේතුන්ගෙන් හටගත්ත ඵලයක්. ආනන්දහාඳුරෝ පෙරලි පෙරලි ඇන්නේ ඇයි? හේතුන්ගෙන් හටගත්ත ඵලයකට ආදරය කළා. ඒක උන්වහන්සේගේ පාරමිතා ශක්තිය ඇති. ආදරේනකොට රහතුන් වහන්සේ බලාගන්න විදියක් නැහැ නේද ආදරේ? ඒකින්ද උන්වහන්සේට අරහත්ත්වයටපත් වෙන්න හේතු වාසනාව තිබුණේ නැහැ උන්වහන්සේ දෙන්නව පාළක. එහෙනම් ආනන්ද හාමුදුරුවෝ ඇඬුවා. පාච හාමුදුරුවෝ ඇඬුවේනේ. ඇයි ඇඬුවේ ඇඬුවේ නැත්තේ? ආනන්ද හාමුදුරුවෝ සෝතාපන්න. ඒත් ඇඬුවා. ආනන්ද හාමුදුරුවෝගේ දෘෂ්ටිය තියෙන මේ කිසිවක් සාර නැහැ කියන. මේ ඔක්කොම හේතුන්ගෙන් හැදිච්ච ඵල කියලා. නමුත් ආනන්ද හාමුදුරුවෝ ආදරෙන් ඇසුරු කළා මේ. තණ්හාවෙන් අල්ලගත්තා ඒක. ඇසුරු කරන්න මට්ටමට අල්ලගත්තා. ඒකයි කියන්නේ බුදුහාමුදුරුවෝ සංගතයි පටිච්චසමුප්පන්නයි. හැබැයි බුදුහාමුදුරුවෝ සේ ධම්ම නැහැ. සේ ධම්ම වාය ධම්ම කියන කොටසට එන්නේ නැහැ එහෙම. හැබැයි ලෝකාර්ථයෙන් සේ ධම්ම වාය ධම්ම කොටසට ගන්න පුළුවන්. සේ වෙලා යනවා. පැලසිලා යනවා. එහෙම ගන්න පුළුවන්. හැබැයි අර පහත් අත්දෙන වැටෙනවා කියන දැන් කියන්නේ නැහැ බුදුහාමුදුරුවෝ. හරි. එතකොට එහෙම දැන් ඔය කව ඔය මොන දේ ගත්තා? දැන් මේ මයික් එක. හේතුක ඵලයක්ද නැද්ද? දැන් මේ මයික් එක මම පාවිච්චි කරලා කතා කරද්දී ඔබට ඇහෙන්නේ ශබ්දෙ. හේතුක ඵලයක්ද නැද්ද? හරි. දැන් ඒක ඇහෙන්න ඕනද ඔබට? නෑ. ඔබ එහෙම හිතන් ඉඳලා ඒක ඇහෙන්න නම් කොච්චර කර්ම සම්බන්ධ වෙන්නේ? දැන් මෙතන ටීවී එකක් තියෙනවා. දැන් මේ ටීවී එක ගාව ඉස්සරහා ඉඳගන්නකොට ඔය ටීවී එක දානකොටම අපිට හිතෙන්න ඕනද? දැන් මේක වැඩ කරන්නේ. ඊගොල්ලෝ මේක ඇතුලේ ගැජට් කියන්නේ කොච්චර තියෙනවද? ඒක 5000ක් විතර ඇති ඔය ගැටලෙ ගැජට් එක. ඔය ඔක්කොම එකිනෙකට හරියට එකක් නෑර වැඩකලිය නැත්තා. ඔය ඊනික පේනවද? නෑ. කරන්ට් එක ආවෙ නැත්තා. කරන්ට් එක එන්න කොච්චර හේතු තියෙනවද? වතුර දියෙන්න ඕනේ. ඩෑම් එක මේකේ මෙහෙමෙන්න ඕනේ. වේල් අරින්න ඕනේ. වතුර වැක්කෙන්න ඕනේ. ටර්බයින් එක කරකෙන්න ඕනේ. ඊට පස්සේ ඩයිනමෝ එක කරකෙන්න ඕනේ. ජල විදුලිය නිපදවෙන්න ඕනේ. ඊට පස්සේ රැහෙන් හරහා එන්න. මගේ රැහනක් හැදලා නම් එහෙම ටීවී එකද නැහැ. එහෙනම් පිළිවෙලේ මේ ටීවී එක දැම්මම මොකෙක් හරි හිතාගෙන ඉන්නවා දැන් මේක එන්න ඕනේ කියලා ඒකම මොඩේ. ආවොත් හොඳයි කියලා හිතාගෙන ඉන්නේ. ඇයි මෙච්චර හේතු ගොඩක් එකට එකතු වෙනවා මේ ටීවී එක මේ බලන්න. මේ ගෙදර වැඩ කරන වෙලාව කවුරුහරි කියනවා අර හිමිදින්ද පටිය නේමයි මම බැලුවා. ඔය මොහොතේ ඉඳලා දැන් බලාපොරොත්තු මොකද? ගෙදර ගිය ගමන් ටීවී එක දාගෙන ඉන්නවා. ඒ ඇවිල්ලා ඉඳගත්තාම ටීවී එක දානවා වැඩ කරනවා. දැන් මොකද රිමෝට් එකක් කොල්ලේ ගහලා තමයි නවත්තන්නේ. ඇයි අර මුලා දුස්ති දැන් ජීවි ඉස්සරහ ඉඳගත්තා නම් ඒක දැන් මට ඕන විදිහට තියෙන රිමෝට් එක එවුවා නම් පත්තු වෙන ඒකම තමයි හිතන්නේ අම්මලා හිතනවා මං බෝ ක්ලාස් යවුවා නම් ඔබ ඒ ස්ටා ගන්න ඕනේ අර මුලා දුස්තියෙන් ඉන්න අම්මලා මෙච්චර මහන්දිලා ඔය ඉස්කෝලේ යවි ඔක් කරන්න බලන්න ඔබට ඔබ බී එකක් යනවා දි එහෙනම් මේ අම්මා මේ ඉස්කෝලේ යවි දිනුම් ඒ එකක් ඉතින් අම්මගේ වශයෙන් කියන්න හදන්න ඒක නිසා තමයි ගැටෙන්නේ හැම තිස්සෙම ගැටෙන්නේ ඒකයි වදගේ රැටිච්ච ගමන් ගැටුවා මේ ඔන්න ඕව අපි ඉන්නේ මනාවට හිතන හේතුන්ගෙන් හටගන්න හැටි හිතන්න දැන් මේකට හොඳ කාරණාවක් තමයි අර මේ උපතිස්ස පිරිවැදියාට කිව්වේ පාරිපුත්‍රයන් වහන්සේ ගිහිතන්නේ උපතිස්ස පිරිවැදියාට කිව්වේ මේ ධම්මා හේතුඵලෝ මේ සියලු ධර්මයෝ හේතුම් ප්‍රභවයෙන් හෙල්ලති. ඉතින් ඔය කරුණ හොඳට තේරුම් ගන්න. තේ සංචයෝ නිරෝධෝ එන ඒ හේතු නිරුද්ධ වීම මොකද වෙන්නේ? ඒ ප්‍රභව නැති වෙනවා නේද? ඉතින් ඕක හැමදෙස්සම උරුවට ගන්න. ඔන්න ඕක හිතනකොට තියෙන්නේ ඔබට මේ ලෝකයෙන් ගැන වැටෙලා යයි. ඒ සෝතාපන්න ශාන්තිය ඔබට ලැබි. ඕක තමයි හිතන්න තියෙන්නේ. ඉන්ද්‍රිය සංවරය ගැන දැන් මේ හිතන්න යන්න එපා. කවුරුහරි කාටද හිතෙනවා නම් දැන් මේ වෙනකොට ඔබ මේ මට්ටමේ ඉන්නවා කියලා. අන්න ඒක නා ඉන්ද්‍රිය සංවරේ වැඩ. අනුමාන වශයෙන් හරි ඔබට දැනෙනවා නම් මේ මේ මේ මට්ටමේ ඔබ ඉන්නවා කියලා. අන්න ඔබට පුළුවන් ඉන්ද්‍රිය සංවරේ වැඩ. නැත්නම් ඉන්ද්‍රිය සංවරේට යන්න කලින් මේකම හිතන්න. මේ ලෝකේ තියෙන වස්තු හැදිලා තියෙන විදිය ගැන හොඳට අවබෝධන ගන්න. ඒ අවබෝධන ගන්නකොට අර කාය සත් කියන දෘෂ්තිය නැතිනේ. ඒ කාන්දේම නැතින හොඳට බලන්න. කාය සත් කියන දෘෂ්තිය නැති වෙච්ච ගමම්ම වෙන්නේ මොකද්ද? බුදුන් තම් වෙන අංක 1. බුදුන් තාංකේ ගම් වෙන නිසා තමයි බුදුන් කෙරේ අචල සද්ධාවක් පිහිටන්නේ. සෝතාපට්ටි අංග 4 පිහිටන්නේ සිංහලින් සෝතාපන්නය. විචිකිච්ඡාව විචිකිච්ඡාවෙන් හිටපේක අර කංකති විචිකිච්ඡති කියන මට්ටමේ හිටපේකගේ ඒක දුර වෙලා ගිහිල්ලා බුදුන් කෙරෙහි අප්‍රමාණ නොකඩෙන නොමිදෙන සද්ධාාවක් ඇති වෙනවා. ධර්මයේ කෙරෙහි නොකඩෙන නොමිදෙන සද්ධාාවක් ඇති වෙනවා. සංඝයා කෙරෙහි නොකඩෙන නොමිදෙන සද්ධාාවක් ඇති වෙනවා. මෙච්චර කල් සිල් රුතර කරගෙන හිටපේකන අතර ආර්ය කාන්ත සීලයේ තියෙනවා. ඒකයි සෝසාපන්නය සිල් රුත පරාමර්ශනය කරන්නේ නැත්. දැන් ආයේ වෘත සමාදන් වෙන දෙයක් නෑ. සීලයක් තුල පිහිටලා ඉන්නේ. සීල කියන කොටස ගත්තහම පංච සීල කියලා කොටසක් තියෙනවා. පංච මත කියලා තව කොටසක් තියෙනවා. පංච සීලය කියන කොටසද පහාන සීල, වේරමණී සීල, චේතනා සීල, සංවර සීල, අවිතික්කම සීල කියන. ඔන්න ඔය පහ තමයි සෝතාපන්නය තුල පිහිටන. ඒක සෝතාපන්නය තුල පිහිටන සීලය. සීලය කියන්නේ කිමුදනේ පිහිටන දෙයක්. නිවමලාගෙන යන එක සීලය නෙමෙයි. දැන් ඔබ සමහර ස්වාමීන් වහන්සේලා දැක්කම ඔබ කියනවා අනේ මේ ස්වාමීන් වහන්සේ හරි සිල්වත්. අමනාප වෙන්න එපා. ස්වාමීන් වහන්සේලාගේ සිල්වත්කම ගැන ඔබට කියන්න බෑ. ඔබට ඕනනම් කියන්න පුළුවන් අන්නේ ස්වාමීන් වහන්සේ හොඳ වතක් පුරාගෙන ඉන්නවා. ඒක සිල්වත් වෙන නමක් වෙන්න ඕනේ නැද? සෝතාපන්නයි. සීලයක් තියෙන්නේ අන්නේ කෙනාට. සෝතාපන්නය තුළ තමයි අර කියන සීලයේ පිහිටන්නේ. දැන් මම ඔයගොල්ලෝ උදාහරණයක් කියන්න. වැද්දන්ටත් බැරිද සිල් ගන්න? වැද්දන්ටත් පුළුවන් සිල් ගන්න. වැද්දා කියන කෙනා වෘත්තිය විදියට කරන්නේ මොකද්ද? සත්තු වන්නේ. දැනියක් නැහැ. දැන් වැද්දෙක් සිල් ගන්නවා. සිල් නැවගෙන මිනිහා පොඩ්ඩක් ඔය පන්දල් වත්තේ ඇවිදිනවා. අතපය දිගාරලා. ඇවිදිනකොට දකින්නවා වලේ වැල්ලේ ඉන්නවා මූ එක. දැන් මරයිද? දැන් මරයිද? ඇයි? වතක්. වතක් දැන් වතක් පුරාගෙන ඉන්නේ පොරොන්දුවක් දීලා තියෙනවා. මේ උදේ 6ට සිල් සමාදන් වුණා. හවස 6 වෙනකන් මම සත්තු මරන්නේ නැහැ, වර්ගම් කරන්නේ නැහැ, රාමේ වර්ධවයි දරන්නේ නැහැ, ඔය ටික කරන්නේ නැහැ. මේ අර දීලේ රකින්නවා. දැන් සිල් පවාල වෙලා මිනිහා ගෙදර ගියා. අහුවදා ගමනක් යන්නේ යනවා අර පන්සල් වත්ත පාර. හරි සිය වතක් උන. නියාලන ගාන. ගත්ත කෙටේනේ නවලෙන්නේ. සෝතාපන්නෙක් යනවා සිල් සමාදන් වෙන. දැන් සිල් ගන්න තමයි සෝතාපන්නෙක් ඔය වලගාවින් යනවා. දැන් සෝතාපන්නයම අරයිද? නෑ. ඇයි? පහාන සීලේ පිහිටලා ඉන්නේ. මේ දස අකුසලයේ පහ කරලා ඉන්නේ. වේරමණී සීලේ පිහිටලා ඉන්නේ. ඒ කියන්නේ දස අකුසලයේ කරන ක්‍රියා රමණය කරන්නේ නෑ. හරි ආසාවෙන් ඒවා අල්ලගෙන ඉන්නේ නැහැ මේ වගේ දැන් අර ක්‍රීඩාව පිළිබඳ සතු මරනවා වගේ දේවල් සාමාන්‍යයෙන්ම ප්‍රහාණය වෙලා තියෙන්නේ. එතකොට ඒවා රමණීය කරන්නේ නැහැ. චේතනාදී චේතනා සීලයක් තියෙනවා. ඒකේ මොකද්ද? හිතින්ම නැගිලා එන්නේ නැහැ ප්‍රාණඝාත කරන්න ඕනේ කියලා. එහෙනම් අර සතා මේ සෝතාපන්නයාගේ හිල්වෙද්ද දාගෙන ඉන්න වෙලාව විතරක් නෙමෙයි. පහුවදාට එනකොට මේ සෝතාපන්නයාට පහළ සීලේ නැද්ද? ඒක පිහිටලා තියෙනවා. ඒකනේ කිව්වේ. හැබැයි අර වැද්දට තියෙනවා. නෑ වැද්දගේ වත ඉවරයි. එදා හයෙන් පස්සේ වැද්දගේ වත ඉවරයි. පහුවදා එනකොට වැද්ද වැද්ද. සීල් ගත්ත වැද්ද නෙමෙයි නිකන් වැද්ද. ගත්ත කෙටේදී තමයි ඇවිල්ලා. නමුත් සෝතාපන්නයා හැමදාම සෝතාපන්න ඵලයට පත් වෙච්ච දවසින් ඉඳලා හැමදාම මොකද? ඔය සීල්පද පහදුනේ සීල්පද නෙමෙයි සීලය තුන පිහිටලා. ඒ සීලය තුන පිළිඳලා ඉන්න නිසා කවර කවදාකවත් එයාගේ යතේ ඕවගේ අකටිදුකම් කෙරෙන්නේ නැහැ. ඒකයි කියන්නේ සෝතාපන්නේ කියලා කියන්නේ වෛර පහක් බය පහක් දුරු කරපු කෙනෙක් කියලා. වෛර පහක් බය පහක් දුරු කරලා. වෛර පහක් බය පහක් දුරු කරා කියලා කියන්නේ සෝතාපන්නේ ඔබේ ඉඳට එනකොට ඔබට දරුවව හංග ගන්න ඕනේ නේ. අනේ ඕක මිනිමරුවේ අපේ දරුවවත් මරලේ දන්නේ. ඕක අරුම වැම්මනේ ඕකට හෙන හත ගහන්න එක. අන්න වයින්. අර දරුවව හංග ගත්තේ බය. එහෙනම් සෝතාපන්නෙක් නම් ඔබේ ගෙදරට ආවේ ඔබට ඒ වෛරය ඒ බය ඔබට හටගන්නේ නැහැ. වෛර පහක් බය පහක් දුර වෙනවා කියන්නේ ඒකයි. එතකොට හොරකම් කරයි කියන තමන්ගේ විරිද වරයි යයි කියන බොරුකින් අවත්තයි කියන පුරාදු දුරාචාරයේ යොදවයි කියන එහෙම මර්ථමකට බය වෙන්න දෙයක් නැහැ. ඒ වගේම ඒකයි කියන්නේ වෛර පහක් බය පහක් දුර කරලා තියෙන්නේ. සෝතාප මොකද හේතුව අර සීලය පිළිගෙන තියෙන නිසා. හැබැයි වතක් කුරලා ඉන්න කෙනා පසිප්පුකාරයේ කියන්න පුළුවන් සීල සමාදන් වෙනවා. ඒක නිසා එදා බොන්නේ නැහැ. පවෝදාට මොනවා? දැන් ලෝක සම්මත මේ ශික්ෂාපද ගැන මම කියන්නේ. බුදුහාමුදුරුවෝ කියපු ශික්ෂාපද විතරක් ටිකක් වෙනස්. කියන්නේ සීලවලදී අවබෝධයෙන්. හරියට හරි. කියන්නේ මවාගත්ත සීලයක් නෙමෙයි. නේ නේ. මවාගන්නේ මොකද්ද? වත. යන් සමාදාන තං වත. සංවරත්තේන සීලයි. සංවරත්තේටපත් වුණාම සංවැරුවම අවිද්‍යා තෘෂ්ණා දෙකෙන් යන මේ භව ගමන වරන්න ගන්නකොට මල් වරනවා කියන්නේ නැති කරනවා කියන්නේ නැති වෙනවා කියන්නේ. ඒ වරන්න යන්න යන්න මොකද වෙන්නේ? අර සීලේ පිට. එහෙනම් ඔය සීලේ උපදිමේට මෙන්න ලාතන්නේ. අන්න එදා අර සියලු පුණ්‍ය පාප ප්‍රහීන. සියලුම පුණ්‍ය පාප ප්‍රහීන කරගොත් මේ ප්‍රාතන් වහන්සේ. එහෙනම් සීලේ උපදිමේට ඇවිල්ලා. සීලේ පිටලා ඉන්නේ. උන්වහන්සේ රඟපාන හැටි. හැබැයි වතක් සමාදන් වෙන අයට ඒ කාලය තුල විතරයි ඒක සීමා වෙන්නේ. ඒ කාලය තුලත් ඒගොල්ලෝ අමාරුවෙන් මේක රැකෙන්නේ. අමාරුවෙන් තමයි රැකෙන්නේ. තව සෝතාපන්නයන්ට එහෙම එකක් නෑ. ඒකට හේතුව අර අර පටන් ගත්තේ දැන් අර ලෝකයේ සාරයි කියලා අල්ලගෙන හිටියේ නැති වුණා. ලෝකයේ අසාරව තේරුම් ගත්තා. එහෙනම් කාය සත් කියලා දෘෂ්තිය නැති කරගත්තා. ඒක නැති වෙනකොට බුදුන්ට අංක 1. ධර්මයට අංක 1. ආර්ය සංඝයාට අංක 1. ශික්ෂා පදයට අංක 1. මේ භව වලට අංක 1. ඒවා දෙනවා. මේ උපදින බව දන්නවා. ඒවට අංක 1 දෙනවා. එතකොට ඒවට අංක 1 දුන්නහම මොකද වෙන්නේ? අර විකෘති ක්‍රියා කරන එක නවත්වනවා. අන්න වෛර පහක් බය පහක් දුර වෙලා යනවා. ඊළඟට අර සීලෝත පරාමාර්ථනේ කරන එක නතර වෙනවා. මොකද හේතුව සීලයක පිහිටලා ඉන්නේ උත්තරේ. ඉතින් එතන මේ සීලයක පිහිටන නිසා සෝතාපන්නය ඔන්නේ සීලේ පිහිටුවට පස්සේ ඉන්ද්‍රිය සංවරය කරගන්න ලේසි. ඉතින් ඒකයි මේ ධර්ම එකිනෙකට බැඳිලා තියෙන්නේ. යන්නේ මේ නිවන් දකින එකයි කියන්නේ බුදුහාඳුරුව කියන්නේ ධර්මිය විසින් ධර්මිය පවත්වනවා. දැන් මට මේ පෙරේද මහත්මයෙක් ආව හම්බුනේ. මේ මහත්මයා කියනවා මේ මහත්මයාගේ යාළුවෝ දෙකක් ඉන්නවා. ඒ ඉතින් එකේ යාළුවෙකුට එහෙම ආලෝක කය පවා මේනවලු දැන් මේ භාවනා කරද්දි. යාළුවෝ කය පේනවනේ චතුර්ථ ධානයේ ඉන්නේ. චතුර්ථ ධානයේ යනකම් ධාන වඩන්න ඕන. ඉතින් ඒක නම් කියනවා අනේ මම මෙච්චර දීලා තියෙනවා මම මෙතනින් යන්න මම මොනවද මට මොකද්ද කරන්න තියෙන්නේ කියලා දන්නේ නැහැ කියලා. ඉතින් මං කිව්වද සමා වෙන්නේ එහෙම එහෙම දන්නේ නැහැ කියලා කියනවනේ. ඒකේ තේරුම තමයි ඒක නා හරි මාර්ගය නෙමෙයි කියලා තියෙන. හරි මාර්ගය කියන්නේ ධර්මියෝ විසින් ධර්මියෝ පවත්වනවා නිබ්බාන පරතරයට යාම සඳහා ධර්මියෝ විසින් ධර්මියෝ පුරවනවා. හැබැයි ඥාන ලබන්න පුළුවන් ඕන කෙනෙකුට. මේ මුස්ලිම් කෙනෙකුට පුළුවන් ඥාන ලබන්න ඕන. පාඩ දිහා බලගෙන ඉන්න එක. දෙකම සමාවෙලා අපි පොඩි විවේකයක් කරගෙන දෙකක් සත්‍ය සත්‍ය. ඊළඟට. එතකොට ඥාන ලබන්න පුළුවන් ඕන කෙනෙකුට. තව සෝතාපන්නය සීලේ දීර්වට පස්සේ එයාට ඉන්ද්‍රිය සංවරේ වැඩිනවා මනාව. ඉන්ද්‍රිය සංවරේ වැඩින කෙනා ත්‍රිවිධ සුචරිතයේ පිහිට. පොත් ත්‍රිවිධ සුචරිතයේ ත්‍රිවිධ සුචරිතයේ සුචරිත දෙකක් තමයි ගොඩක් දුරට සීලේ කියලා කියන්නේ. කාය සුචරිතේ, වාචික සුචරිතේ කියන දෙක. එතන මනෝ සුචරිතයට එන්නේ සමාධියට යනවා. එයා. එතන ත්‍රිවිධ සුචරිතයේ වැඩිනවා මේ කෙනා දීපුවා. ඒක වැඩිනකොට එයාගේ හතර සතිපට්ඨානේ පූර්ණ වෙනවා. අදහාදි වට්ටානේ පුරුණේ වෙනකනට සත්‍ය සම්බොජ්ජන් කියන්නේ වැඩෙනවා. ඒක වෙනකොට ආර්යශ්‍රායක මාර්ගයක් පුරුණේ වෙනල අරහත්ත්ව සාක්ෂාත් වෙනවා. ඔය ටික වෙන්න නම් අතනින් පටන් ගන්න. ඒක නැතුව කවුරු හරි කෙනෙක් ඥාන ලැබුවොත් එහෙනම් චතුර්ථ ධානයේ පස්සේයි. තව එතනින් එහාට හිර වෙනව මොනවද කරන්නේ කියලා. කරන්න දෙයක් නැහැ. මොකක් හරි කවෝ. වචනයක් පුළුවන් ඔබට වචනයක් අරගෙන ඔබට පුළුවන් ඕනනම් සමාධි ගන්න. සමාධි තියෙනවා ප්‍රකෝටි ගන්න. වචනයක් නැගලා පුළුවන් ඔබට. ඒ වචනේ දිහිත යොමු කළ පුළුවන් චතුර්ථ ධානයට. ඒ උස ඇගිලා ගිලගෙන තමයි දැන් දීක ධාන ආදී වශයෙන් ගෙන චතුර්ථ ධානයට යනවා. එතනදී ගියාට පස්සේ ආලෝක ගයක් තියෙයි. හැබැයි එතනින් එහා මොනවද කරන්නේ කියලා දන්නේ දනගන්නේ කොහොමද? නිවන කරගෙන නිමෙන්නේ නේ යන්නේ. ඒක නෙවෙලා තියෙන්නේ. මොන වරපරදාවය තමයි ඒ ගැන අවබෝධයෙන් එයා ඒක තමයි වඩාගෙන හරියට හරි සෝතාපන්න ළමේ අමගිරියකට ඔබ ගලක් ගහලා නැද්ද? හොඳට මතක් කරවන්න අමගිරියකට ඔබ ගලක් ගහන්නේ. ගල දිහාද බලන් හිටිය අමගිරිය දිහාද? ගල දිහා බලාගෙන අමගිරියට ගහන්න පුළුවන්ද? පුළුවන්ද? ඒක වෙන්නේ නැහැ කවදාවත්. එහෙනම් ගල අතේ තියෙන්නේ බලන් ඉන්නේ කොහෙද? අමගිරියේ. එහෙනම් නිවන මෙනෙහි කරනවා සෝතාපන්න හැම තිස්සේ. කර්මස්ථානයේ ආරමුණුද. සෝතාපන්න නිවන මෙනෙහි කරන මොකද සෝතාපන්න වීම කියන්නේ නිවන් දැකීම. බුදුන් දැක නිවන් දැක පම්පුතේ කියලා ආචිලා කියන්නේ. ඉස්සර ඉඳීට වාචිලාත. අනේ බුදුන් දැක නිවන් දකින්න බුදුන් කීක ධර්මය. යෝ ධම්මං පස්සති සෝ මං පස්සති ඊව කතා. එහෙනම් ධර්මයේ දැකලා නිවන් දැක පන්තිය. ධර්මයේ දැකලා නිවන් දකින්න කියන්නේ නිවන් දකින්න කියන්නේ මොකද? සෝතාපන්නය. දුටු නිවන සාක්ෂාත් කරනවට මොකද්ද කියන්නේ? අරහත්ත්වය කියන්නේ. එහෙනම් නිවන් දකින්න ඕනේ ඉස්සෙල්ලා. අඹගෙඩිය තියන දන්න දකින්න ඕනේ ඉස්සෙල්ලා. අඹගෙඩිය දැකලා තමයි ගල ගහන්නේ. අඹගෙඩිය දකින්න නැතුව ගලේ හැමෝම ගල කවද්ද අඹගෙඩියට වදින්නේ? කවදක්වත් වදින්නේ නෑ. ඕක තමයි ප්‍රශ්නේ. ගහනවා ගහනවා ගහනවා ගහනවා වදින්නේ. අඹගෙඩිය දකින්නත් ඕනේ ගල ගහන කීදී දැනගන්නත් ඕනේ. ඔව්. අඹගෙඩිය දැකගත්තාම පස්සේ ගුරුවරයෙක් නැතුව වුණා. කවදාද ඒ ගලට අඹගෙඩියෙන් ගහන්න පුළුවන්? ගුරුවරයෙක් නැතුව වුණා. මොකද ගහන විදිය ස්වභාවිකයිනේ. හැබැයි ගුරුවරයෙක් හිටියොත් ගානට අත මෙහෙම ගන්න මේ ඇන්ගල් එක හදන්න. මේ ගුරුවරයා අත එහෙම හදනවා. මේ ගන්න ටෙක්නික් එක දෙනවා ගුරුවරයා. අන්න එහෙම විදියොත් එහෙම ඉක්මනට ගල ගහගත්තා. ඒකයි සෝතාපන්නයාට සාස්ත්‍රුන් වහන්සේ කියන්නේ නිවන් දැකීම සඳහා කල්යාණ මිත්‍ර ඇසුර හරි වැදගත් දෙයක්. දැන් මේ හරහා දැන් මෙච්ච වෙලා කතා කරපු ටික මේ ටික දැන් මේ කන වෙලා විදිහ සියලුම දෙනා මේ ටික තව තව දැන් අවබෝධයට ගන්න ගමන් කන්න ප්‍රශ්න ටිකක් ඔළුවේ හදාගන්න. මේ කන වෙලාවේදී මේක මෙනෙහි කරනවා. දැන් මම කන වෙලාද? ඔව්. ඔය හරි. හරි. මොල් දැන් මම හැම වෙලාවකම කැමති කර්මස්ථානයේ කියන. ඕනෙම වෙලාවක පන්තියේ ළමයෙකුට ගානක් කියලා දුන්නොත් මම ඒ වෙලාවේ කර්මස්ථානයේ මිදෙනවා. මොකද මේ මනස විහිදවන්න බෑ කර්මස්ථානයේ අරමුණු කරගෙන. හැබැයි යනකොට එනකොට ඉඳ ගන්නකොට හිට ගන්නකොට කතා කරනකොට පව කර්මස්ථානේ නේද? ඒක නිසා මම කොහෙවත් ෆස්ට් රේට් වෙන්නේ නැහැ ගිහින්. කොහේ හරි වැඩකට ගියා වැඩක් කරගන්න. ඊට පස්සේ අනේ මම වැඩේ කරලා දෙන්නේ නැහැ කියලා තව කෑ කාලක් ඉන්නකො. ඉතින් මට උන් එක රණ්ඩු වෙන අවශ්‍යතාවයක් නැහැ. ඇයි? මට වැඩක් තියෙනවා. ඒ වැඩේට අමතර දෙයක් නෙමෙයි මම ඒක කරන්න ගියේ. ඉතින් ඒකට ඉන්නලු විනාඩි 5ක් නැත්නම් 10ක්. ඉතින් ඕ මේ විදිහට නෑ. කේන්දියක් නෑ කොහොම කරලා. දැන් ෆ්ලයිට් එකක් ඩිලේ කියනවා. අනේ මොකද වෙන්නේ? කර්මස්ථානයක් වෙ මොන වගේ දෙයක්ද? ෆ්ලයිට් මෙහෙම වගේ. නෙමෙයි කර්මස්ථානයක් කියලා කියන්නේ. කර්මස්ථානයක් කියන්නේ ඕනේ තර. දැන් කර්මස්ථානයක් කියන්නේ මොකන්ද කියලා මම එක දේශනාවක පැහැදිලි කළා. ඔය මිනි මේ දැන් මෙතන මේ මුලින් ඉඳලා වරත්ත ගත්ත ක්‍රමවේදයක් තියෙනවා. මේ ඇයිද කැම ලැස්ති මොන හරි එහෙම ක්‍රමවේදයක් තියෙනවද? ඒ බන ආහ කරන්නේ. පුදුවත් කර්මස්ථානයක් විතර ගන්න පුළුවන්. ඒක පුදුවක් හරි ඕනම දෙයක් අපේ කර්මස්ථානයක් විතර ඒකේ තියෙන අසාරත්වය මොකද? ඔව්. නෑ මම කියන්නේ ඒක ලැස්ති කරන්න එතකොට මම මේක නවත්තා. මේ දැන් ඔය මිනිස්සු කර්මස්ථාන වඩනවා කියන වැරදි වැඩක් කරන්නේ ගොඩක් අය. ඉතින් මේක කිව්වට තේරුම් ගන්න නැහැ. ඒකනේ මම කියන්නේ ගහේ නැගලා ඉවරයිනේ මුතුනේ. දැන් ඉතින් කිව්වට බහින්නේ නැහැ. දැක්ස නැති අය නිවන් දකින්නත් බෑ. දැන් මම මෙන්න මේක කිව්වම ඔබට තේරෙයි. ජීව විද්‍යාව එක්සෑම් එක තියෙනවා. ජීව විද්‍යාව එක්සෑම් එකට එක ළමයෙක් දැන් පිටු 100ක විතර පොතක් එයා කියෝල පිටු 50කට ෂෝට් නෝට් එකක් ගහගන්නවා. දැන් අර ටික කියෝල ඒකේ තියෙන අවශ්‍ය ටික අරගෙන පිටු 50කට ෂෝට් නෝට් එකක් ගෙනවුවා. ඔය පිටු 50යි ෂෝට් නෝට් එකේ ඊට පස්සේ තව කියෝල තව මාසෙකට විතර පස්සේ පිටු 20ක විතර ෂෝට් නෝට් එකක් හදාගන්නවා. ඒ කියන්නේ දැන් මෙයාට මේ පිටු 20 මේ පිටු 20 කියෝනකොට අර පිටු 100ම නෝට් එක ඔළුවට එනවා. ඊට පස්සේ යා ආයෙ තව මාසෙක විතර පස්සේ ඒක කියවල කියවල කියවල කියවල කියවල පිටු පහකට ෂෝට් නෝට් එක හදාගන්න. දැන් අර පිටු 100 ෂෝට් පිටු 100ම පොත පිටු පහකට ෂෝට් නෝට් කරලා දෙන්න. මේ පුද්ගලයාට මේක බලපු ගමන් අර පිටු 100ම තියෙනේම ඔළුවට එනවා. හවුද නැද්ද? හරි. අල්ලපු ගෙදර එකා එනවා. ඒ විභාගෙ නේ ඔබ ෂෝට් නෝට් යවුණා. යවුවා මේ. මට දීයව. අරු පිටු පහේක අරයි. දැන් ඌ රෑ එළි වෙනකන් ওই පිටු පහේක බැලුවා. අර පිටු 100 අවබෝධය උන්ට එන්නේ නැහැ. එහෙනම් කියන්නේ කර්මස්ථාන කියන ඒවා හාමුදුරුවන්ගේ ඉන්නලා හරියන්නේ නැහැ. කර්මස්ථානයක් කියලා කියන්නේ අහපු ධර්මස්කන්ධයක් පත අත එකට හින්නෝලා හදාගත්ත වචන ටික. ඒ කර්මස්ථානේ ඔබගේ හිතේ හැදිලා එන්නේ. මම දෙන්නම් කර්මස්ථාන. හැබැයි මම කර්මස්ථානේ දෙන්න කලින් දහම් දේශනාවක් කරනවා. පැය තුනක දහම් දේශනාව පද හතරකට දෙනවා. කාම ලෝක අනාතයි, රූප ලෝක අනාතයි, අරූප ලෝක අනාතයි, සියලු ලෝක අනාතයි. අතහැරීම නාතයි, නොයල්ම නාතයි, විදීම නාතයි, නිවනම නාතයි. ඔය කියපු ටික තුල පින්වතුනි පැය හයක විතර බලලා තියෙනවා. එහෙනම් ඔයක මතක් කරගෙන යනකොට කාම ලෝක අනාතයි කියලා යනකොට අනාත්මය හැදෙන හැටි ඔළුවේ හැදෙන්නේ. මොකුත්ම සෝතාපන්න නෙමෙයි, මොකුත්ම බණක් අහන්න ගියේ කියනවා. මම බෞද්ධුණානි, මට කර්මස්ථානය දෙන්න. දෙන්න. කාම ලෝක අනාතයි, රූප ලෝක අනාතයි, අරූප ලෝක අනාතයි, සීල ලෝක අනාතයි. ඌත් බලන්න. කාම ලෝක අනාතයි, රූප ලෝක අනාතයි, කාම ලෝක අනාතයි, රූප ලෝක අනාතයි, කාම ලෝක අනාතයි, රූප ලෝක අනාතයි. මේකෙන් කියන්න කියන්න සමාධිය වැඩේ. ඇයි? තව එකක් හිතන්න වෙලාවක් නැහැ. අර කියන එකට සමාධියකට වෙනවා නේද? දැන් ඔය දැන් හරියට හරි දැන් මම ප්‍රථම ධානයේ ඉන්න කාමල ගානදල වුණා දෙති ධානයේ දැන් දෙති ධානයේ චතුර්ථ ධානය මම දැන් චතුර්ථ ධානයේ ඉන්නේ. හරි වුදු මුදුනේක් වගේ කියලා මම චතුර්ථ ධානයේ ඉන්නේ. දැන් නතු කවුරුද චතුර්ථ ධානයේ ඉන්න බව මුදුන් වෙලා කියනවා නම් එහෙම කිසිම පාරක බලයෙන් ඉන්න කෙනෙක් දැක්කද? එහෙනම් මා දැන් කර්මස්ථානයක් කියන එක තියෙන ඉතින් හැදෙන්න ඕනේ Taman තුල. හැබැයි ඒක අර ඒක නදාම පද දෙන්න. හැබැයි ඒ පදයක ප්‍රාණයක් දෙන්න. කලප්පු ඇවිදිනවා දැකලා තියෙනවනේ. කලප්පුවක් ඇවිදිනකොට කවුරු හරි ප්‍රාණියෙක් අත දියනවන කලප්පුවට නැත්නම් ඒක ඇවිදින්නේ නැහැ. එහෙනම් ප්‍රාණයක් දෙන්න. හැවදිස්සේ. වචන වලට ප්‍රාණයක් දෙන්න. ප්‍රාණයක් දෙනවා කියන්නේ මොකක්ද? අර ධර්මයේ අවබෝධ කරගන්නේ ඒ ධර්මස්කන්ධය ආරම්භිත වැටෙන්න ඕනේ කියන්නේ. දැන් පදයක් අපි පාවිච්චි කරන්නේ අර අදහස ගන්න හැවදිස්සේ. පද කියන්නේ මොනවද නැත්නම්? වචනයක් වචන හැදෙන්නේ ඇයි? ඔබට මොන හරි අදහසක් එනවා. දැන් ඔබට ආපු අදහස මට තේරෙනවද? දැන් මෙතුමාට අදහසක් එනවා මොකක් කරන්නේ? දැන් ඒක මට තේරෙනවද? නෑ. එහෙනම් මට ඒක තේරුම් ගන්න නම් එතුමා මොකද්ද කරන්නේ? වචන හදන්න. ඒ වචන ටිකක් මට කියන්න. ඒ වචන ටික කියනකොට මට ඒ අදහස එන්න ඕනේ. දැන් අපි හිතමු අර තරගයක් තියෙනවා. දැන් මෙතුමා මොකක් හරි දෙයක් හිතාගන්න. හිතාගෙන ඉන්න ඔන්න දැන් එන්න අපිට එක්ස්ප්ලেইন කරන්න. අපි කියන්නේ මොකක්ද හිතාගත්තේ? රතු පාටයි. රවුම් රවුම් රවුම් තියෙන්නේ. මැද්ද කෙඳි කෙඳි කෙඳි තියෙනවා. බබරු වගේ අය වහන. දැන් මේ දෙන්නේ මොකක්ද මේ වචන වල? අර යම් දෙයක අර මතුවෙච්ච අදහස දෙන්නේ. දැන් රෝස මල කියන්න දන්නේ නැහැ කියලා හිතමු. දැන් අපහරි වැඩි අපි වචන දන්නේ නැහැ මොකක්ද කියලා. ඊට පස්සේ අපි ඒක එක්ස්ප්ලেইন කරනවා යන්නේ නේ. කර්මස්ථානයකින් මෙන්නේ තියෙනතුනි මේ වචනේ කියනකොට අර අදහස කාවදින්න ඕනේ මොනද? වචනේ කියනකොට අදහස කාවදුන් නැත්නම් කර්මස්ථානේ වලල වැඩක් නැහැ. එහෙනම් අදහසක් නැතුව කර්මස්ථාන කොච්චර වැඩුවත් නිවන් දකින්න බෑ. ඒකයි මම කියන්නේ අපරාධය. මේ වෙලාවේ සැවැඳි වෙච්ච තැනින් ඉන්න ඕනේ තමයි. පද කීකේ ඉන්න අය ඇති ඔතනින් දිහට අනුවත. එහෙම නැත්නම් පින්වදින නිවන් දකින්න පුළුවන්. නිවන් දැකින මහ උතුමෝ ඉන්නවා. නිවන් දැකලා තිරුවන් පාන මහ උතුමෝ ඉන්නවා. ප්‍රශ්නේ වෙලා තියෙන්නේ කියන දේ කරන්නේ. ත්‍රිපිටකයේ තියෙන්නේ මෙහෙමයි යේ කියනවා. ත්‍රිපිටකයේ කියන තේරුම් ගන්න ඥානයක් තියෙනවා නම් මේක තේරෙන්නේ ඒක තමයි. ඒ කියන එක මේ විදිහට අරන් හරියන්නේ නැහැ නේ. උන්වහන්සේ අදහස් කරේ මොකද්ද කියන එක ඒකයි ගන්න. ඒකයි වෙලා තියෙන්නේ. ඒක නිසා ඔය ඔක්කොම වෙන්නේ සෝතාපන්න. මම කැත තියෙන. සෝතාපන්න නොවි කොච්චර කර්මස්ථාන ලැබුවත් මද හිර වෙනවා මිසක් නිවනට යන්නේ නැහැ. මද හිර න්‍යාය ධර්මයේ තේරුනේ නැත්තම් වැඩක් නැහැ කොච්චර නේද? දැන් ඔබ ඩික්ටේෂන් පාඩම කලේක ඉංග්‍රීසි වල අර කැට් නැත්ිය කිය අර වචන ශබ්ද අරගෙන ඒ ශබ්ද එකට ගැට ගහල වචන හැදෙන හැටි අපි ඉගෙන ගන්න. එතන ටෙම්පරේච ආදි වශයෙන් ඒව හැදෙන හැටි දැන් ඕ මේ ඩික්ෂනරි වල පවා තියෙනවා මෙන්න මෙහෙම මේ විදිහට තමයි මේක හැදෙන්නේ කියලා. ඔය න්‍යාය ධර්මයේ දැනගත්තොත් නේද? ඕලෙවල් ඉංග්‍රීසි භාෂාව කියන්න පුළුවන්. ඒ නම කියන්න පුළුවන්. මොකද ඔය න්‍යාය ධර්මයේ මේ ඕලෙවල් වලට එන්නේ ඒ ලෙවල් වලට එන්නේ කැම්පස් එකට හත්තේ. එහෙනම් ඔය න්‍යාය ධර්මයේ දන්නේ නැත්තම් අර හේකටම කියන්න පුළුවන්. ඔහේ නියයි. භාගයක් වැරදි. එහෙනම් ඵලය ලබන්න බෑ. ඒකයි මම හැමතිස්සෙම කියන්නේ න්‍යාය ධර්මයේ න්‍යාය ධර්මයේ තුලින් බලන්න. එතකොට න්‍යාය ධර්මයේ දන්නේ නැත්තම් කොහොම කළත් ඔය කියන එකම කරුණක්වත් වැදෙන්නේ නැහැ. ඉන්ද්‍රිය සංවරය වෙන්නේ නැහැ. න්‍යාය ලැබේ. ඉන්ද්‍රිය සංවරය වෙන්නේ. ඉන්ද්‍රිය සංවරය වෙන්න අර මහත්මයා කිව්වා වගේ. කේස් කතයි කේස් කියන්නේ කේස් පිළිකුලයි කේස් මගනේ මේ කේස් මගනේ මේ කේස් මගේ ආත්මේ නෙමෙයි. ඔය කියන එක පදේකවත් තේරුමක් තියෙනවද බලන්න. හොඳට සෙන් ටිකක් ගහගෙන ඉනවා ළමයි. හොඳට හොඳ සෙන් ටිකක් දාලා නාන. දැන් කේස් කන් කේස් කියන්නේ කෙස් කැටයි නම් අවන්තෝ කියන්න අපේ කාන්තාව ඔය දිග කෙස් වරලා තියාගෙන නේද කෙස් කැටයි. මූණ කැටයි නිසා නේද අර මේව අරින් මේ උදාගෙන මේ ඇස් වල දාගෙන ඔක්කොම කරගෙන තොල් වල දාගෙන ඉන්නේ ඇයි මූණ කැටෙන්නේ. කැටයි කියලා කියන්නේ තියනවට වඩා තව ලස්සන කරගන්න ඕනේ කියන්නේ නේද? ඒ කියන්නේ ඒ කෙනා ලස්සනයි කියලා දකින්න මූණ නෙමෙයි ඒ කෙනාට තියෙන්නේ. ඒක නිසා මොකද කරන්නේ මොනවා හරි ටිකක් ගාලා අරින් මේ ගාලා ලස්සන කරගෙන එනවා. එහෙනම් ලස්සන වෙන්නේ නේද අපේ කාන්තාව කැමති මම උදාහරණයක් විදිහට කාන්තාවම කෙස් කැතයි නා අපේ කාන්තාව පට්ටි ගන්න එකක් නැද්ද අවංකව බලන්න එහෙනම් මේ ගෙඩි පිටින් ගිරින් යන්නේ බා කෙස් ගඳයි කෙස් කැතයි කියුවට හරියන්නේ නැහැ කෙස් ගඳක් නැහැ කෙස් කැතක් නැහැ කෙස් පිළිකුලයි කෙස් මගේ නෙමෙයි කෙස් මගේ නෙමෙයි කෙස් මගේ ආත්මෙ නෙමෙයි මට වචන නැහැ ඒවා විග්‍රහ කරන්න ඒවා මේ ඇයි මේ මට තේරෙන්නේ එක ධර්ම එක බිඳු මාත්‍රයක්වත් තේරිලා දව කියන්නේ කියලා. කෙස් මගේ ආත්මේ නෙමෙයි. මට මේ දන්න මහත්මයෙක් නොවන කෙනෙක් කියනවා මට පැහැදිලි කරන්න කෙස් මගේ ආත්මේ නෙමෙයි. දැන් ඔබේ ඔබට තේරෙන දේ මට කියන්න. කෙස් මගේ ආත්මේ නෙමෙයි. ඒ වචන ටිකක් විතරයි. ඔව් දැන් මට ආත්මයක් තියෙනවා ඒක කෙස් නෙමෙයි. ඒක නේද කියන්නේ? මට ආත්මයක් තියෙනවා ඒක කෙස් නෙමෙයි අහන්න එන මොකද්ද අර ඔය තියනවා කිව්ව ආත්මය කෙස් මගේ ආත්මේ නෙමෙයි කෙස් මගේ නෙමෙයි නම් ගත්ත හැක් කියමු මගේ නෙමෙයි අල්ලපු ගෙදර කා කෙස් දාගෙන ඉන්නවා කියලා රාජ්‍යම ලවරීව දාගෙන ඉන්න කියන්නේ නැද්ද ඔය කිය කෙස් මගේ නෙමෙයි කිය කෙස් මම නෙමෙයි කියන්නේ මොකක් කෙස් මම නෙමෙයි ඔය අර පාස්තුන් වන්දේ ගිවර පරම ගම්භීර දේශනාව තමන්ට තේරෙන විදිහට හදාගත්තා. නේසෝම රමස්මි නේද? නමේස වත්තාදී කියලා අර ඒ කියපු ගම්භීර දේශනාව තමන්ට තේරෙන විදිහට ගත්තා. අත්තාති ආත්මය හරි එනං ආරි එනං ඔන්න එනං මම නෙමෙයි මම නෙමෙයි මගේ ආත්මය නෙමෙයි කියලා ලස්සන පද ටිකක් හදාගෙන දැන් මොකද කියන්නේ? දැන් ඉතින් කියනවා. කෙස් කතයි කෙස් කඳයි කෙස් පිළිකුලයි කෙස් මම නෙමෙයි කෙස් මගේ නෙමෙයි කෙස් මගේ ආත්මය නෙමෙයි. ඊට පස්සේ ලොම් කැතයි ලොම් ගඳයි ලොම් පිළිකුලයි මම නෙමෙයි ලොම් මගේ මම නෙමෙයි ලොම් මගේ නෙමෙයි ලොම් මගේ ආත්මේ නෙමෙයි. ඉතින් අර උපාසකම් වල ඔය විදිහ කියනවා. තරුණය පලා යනවා. තරුණයන් බුදුදහමත් එපා කියලා උන් අයින් වෙලා යනවා. ඒකයි වෙන්නේ. ඒ තරුණයන් තේරෙනවා මොකද තරුණිය ඔතන කියන්නේ එහෙයි එහෙයි සාදු සාදු මොකද අර දැන් ටෝයි එක වාගේ ගිහිල්ලා පසපැත්ත කැලේ විතරයි පසපැත්ත මේක කරනා එනමින් තරුණිය කියලා කියන්නේ. එහෙම පිටිම ටෝයි එක තියෙනවා. ඒක නිසා මේක තේන් කරගන්න ක්‍රමයක් හොයන්නේ. මේ අත අර වගේ තැන් වලට ගියාට පස්සේ මොකද වෙන්නේ? යනවා. හැබැයි අර එහෙයි තරුණියෝ ඉන්නවා. නැතුව නෙමෙයි. විචක්ෂණ බුද්ධියක් තියෙන කෙනෙක් ඉන්නේ කවදාකවත් ওই තැන් වල නතර වෙන්නේ නැහැ. පොඩ්ඩක් මම කියන්නේ ඒකයි. මම කියන දේවත් තර්කානුකූලව ගන්නවා මිසක් තර්ක කර කර තර්ක කර කර ගන්නවා මිසක් එක පාට නම් ගිනින්න එපා ගිනවත් ඔබත් අමාරුයි මාත් තමයි. මෙතන කවදා හරි තේරුනොත් අපි මේ කතා කරන දේ නේද මේකට මේක ගැළපෙන්නේ නැහැ නේද කියලා. අන්න එතකොට නේද මමත් හිතන්න පටන් ගන්න. ආ උනේ නම් මේ න්‍යාය ධර්මයේ මෙන්න මෙතන පොඩි වෙනසක් තියෙනවා නේද මමත් හිතලා බලන්න. නැත්තම් මාත් අමාරුයි වෙනවා. ඇයි මාත් නිවන් දකින්න නැන්නේ ඔබත් නිවන් දකින්න යන්නේ. අපි දෙකෝ අතර ඉතින් වෙනසක් නැහැ. කාටවත් කියන්න බෑ මම නිවන් මාගේ ඉස්සරහා ඉන්නවා කියලා. මේ ධර්මය හරහා ඔබ අමහරහත් වෙන්න පුළුවන් මෙතනදී. එතකොට මෙතන ඉන්න රේස්ටය කවුද? මම දුන්නද? ඔබද? එහෙනම් ඔබ කියන්නේ මේක කොයි මොහොතේ වෙයිද කියලා දන්නේ නැහැ. සෝතාපන්න අය අතරේ කොයි මොහොතේ මහරහතුන් වහන්සේලා මෙහෙවිද කියලා දන්නේ නැහැ. මාර්ගය වඩන්නයි තියෙන්නේ. ඒකනේ පින්වතුනි මේ සාධනය ඇතුලේ වර්ෂනා ක්‍රමයක් නැති. වන්දනාව කියන්නේ මොකක්ද? අන්ධ බව වැය කරන න්‍යායයට. අන්ධ බව වැය කරන න්‍යායයටපත් වෙනවා. ඕකට තමයි වන්දනාව කියන්නේ. මේ සාධන ක්‍රමයේ නැතුව මේ අර ලොකු එකාට පොඩි එකා වඳින්න ඕනේ බලවතා අනිත් එකා වඳින්න ඕනේ පොසතාල දුප්පතා වඳින්න ඕනේ එහෙම එකක් මේ සාධනය ඇතුලේ නැහැ. පුද්ගලයේ අපිට වන්දනා කරද්දී අපිත් ඒ පුද්ගලයාට වන්දනා කරන එක අවස්ථා. ඒකනාගේ සීලයේ ඒකනාගේ ගුණයේ අපිත් වන්දනා කරනවා. ඒ නිසා තමයි කවුරු කෙනෙක් වන්දනා කරද්දී අපි කියන්නේ නිබ්බාන පර්වතෝකෙන් සුවිතර වෙත්ත. නැතුව හා බඳලා බලයන්ක එහෙම ඉන්නේ නැහැ කවුරු මේ සාසන ගමනේ. එහෙම එකක් නැහැ මේ සාසන. ඉතින් ගොඩක් අය නම් එහෙම තමයි ඒ වැඳලා යනවා. සුවපත්. මේ සාසන ගමනේදී එහෙම ඉන්නේ නැහැ. ඒ අර මාන්නකාරකමද හදාගත්තා. කවුරු හරි ධර්මයේ ශ්‍රවණය කරලා ඇවිල්ලා වන්දනා කරන්නේ මොකක් කියලා. ස්වාමීනි මම සද්ධර්මයේ ශ්‍රවණය කළා. අද පටන් මම අන්ධ බව වැය කරන න්‍යායට පත් වෙනවා කියලා. පසඟ පිහිටුවල අංග පහක් බිම තියෙනවා කියලා කියන්නේ. මම මේ අංග පහ බිමින් තියලා තමයි අද යන්නේ. මොනවද අංග පහ? උපාදාන අංග පහක් තියෙනවා මට මේ ජීවිතේ. ඒ අංග පහ මම බිමින් තියනවා මේ ඔබ වහන්සේ ඉදිරියේ. එහෙම බිමින් තියලා අන්ධ බව වැය කරන න්‍යායට පත් වෙලා අද පටන් මම ජීවත් වෙනවා කියලා තමයි මේ සමන්න ධර්මයේ දේශනා කරන කල්යාණ මිත්‍රයන් මේ සාධන ප්‍රතිවේදී වදි. නැතු මේ ඔබ මුදුන් අපි පහත් එහෙම හීනමාන දෙයියමාන පරිසමාන ක්‍රමවේදයක් මේ සාතනේ ඉන්නේ. ඉතින් ඔය අර පොට වරද්ද ගත්තට පස්සේ අලුතෙන් පොටක් කැපෙනවනේ. නේද? අපි නට් එකක් දාද්දි පොට වරදනොත් එහෙම මොකද වෙන්නේ? එතනින් එහාට පොටක් කැපි යනවා. ඔන්න කැපිච්ච පොටේ තමයි ගොඩක් අක්තියි. අපි හොඳ පොට කපමු.